සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන බලන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යෝතේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමන් ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති සාදු සාදු ගරුතර අපේ චන්දනන්ද හඳුරාගෙන අවසරයි ධම්මානුසාරි හඳුරාගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අදත් මේ පින්නතුන් සුපුරුදු පරිදි සිදු කෙරෙන සන්ධ්‍යායානෙ සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනයට සහභාගී වෙන්න බලාපොරොත්තු වන්නේ ඒ සඳහා වැඩම කළ අපේ ගෞරවනීය චන්දනන්ද ස්වාමීන් වහන්සේ අපි තම ගෞරවයෙන් පිළිගන්නවා පින්නතුනි මුලින්ම අපි කලින් සඳහන් කර පරිදි මේ උපකරණ ලබා දීමට අනුග්‍රහ දැක්වපු අපේ නාල කවේරත් මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කරනවා. එතුමාගේ දයාබර දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් තියානම් වහන්සේට දිගාසිරි ලබන්නටත් මෑණියන් වහන්සේට සුගතිගාමි වීමටත් මේ පින හේතු වාසනා වේවා කියලා අපි සාදු කියන මුලින්ම ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි අද අපි අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙන විදිහේ ධර්ම සාකච්ඡාවක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපේ අද ජීවිතයේ යම්කිසි ආධ්‍යාත්මික මට්ටමෙන් ඉන්නවා නම් ඒ ආධ්‍යාත්මික මට්ටම උපරිම තලයටපත් කිරීම සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරපු අවවාද රැසක් අපි ඉතාම වැදගත් කරුණු වශයෙන් සලකන ඉවරාසිය අපි ඒක රාසී කළා මේ පින්තුන්ගේ අතටපත් කළා තියෙනවා. ඒ අපට හැකි පමණින් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි කාලයෙන් අපි කොහොමද ප්‍රයෝජන ගන්න කියන එකයි අපි අද සාකච්ඡා කරන්නේ. කාලයේ වටිනාකම මොකක්ද? ඒ කාලයෙන් අපේ වටින්නේ කොහොමද? කාලය කොයි විදිහට ගත කරවතින්ද? අපේ ජීවිත ඉහළම මට්ටමකට පත් වීම සඳහා අපි කුමක් කළ යුතුද? අපේ ජීවිතවල ධර්මය ජීවිතයට එකතු වෙනකොට අපේ ජීවිතවල ඇතිවන වෙනස්කම් මොකක්ද කියන එකයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම සඳහන් කරන්න කැමති මේ බණ අහනට ආපු ඔබ හුඟක්ම වාසනාවන්තයි. මම හිතන්නේ වෙනදටත් වඩා දෙගුණයක් විතරද අපේ සිල්ලැස්සොත් ඉන්නවා. බොහොම සතුටුයි. ධම්මපීති හාමුදුරුවෝ නැති නිසා අපි බයෙන් හිතේ කටි අඩුවේද වද්දෝ කියලා. ඉතින් මේ පින්නතුන් හුඟක් සහභාගී වෙනවා. ඉතින් අපට සතුටුයි. ඉතින් ඒකත්ෙන්ම මේ ඇත්තන්ගේම කිනක් විදියට අපි සැලකන්නේ. පන්සලට එන්නට සිතක් පහළුණා නම් ඒ කියන්නේ මේ ඇත්තන්ගේ පින හුඟක් වැඩේ කියන එක. සිතක් පහළ වීම. ඒ පහළ වෙලා පන්සල් වකට ඇතුළුණා කියන්නේ ඒ මුලින් ගෙදරින් සිත පහළ වෙච්ච සිතුවිල්ල තව 100 ගුණයකින් වැඩි වුණා. ඒ වගේම පන්සල් වත්තට ඇතුළු වෙලා ධර්මශාලාවේම යටසතුට ආවනම් අර එළියේ හිටිය මට්ටම 100 ගුණයකින් තවත් වැඩි වුණා. පල්ලේ හතක් ඉඳලා උඩ කට්ටුවට ආවනම් තවත් 100 ගුණයකින් වැඩි වුණා. උඩ කට්ටුවට ඇවිල්ලා හොඳ අවධානයෙන් බණ ඇහුවොතින් ඒක ආයෙ තව 100 ගුණයකින් වැඩි වෙනවා. ඒ අහපු දේ නැගිටිනකොට මතක තියෙනවනම් තවත් 100 ගුණයකින් වැඩි වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න එක තම තමන් බාරයි. මේ ඇත්තන්ගේ කුසලය කොයිතරම් දුරට වැඩිද කියන එක බලන්න පුළුවන් මේ ඇත්තන්ටම. අද අපි මේ ධර්ම සාකච්ඡාවේදී ඒ කරුණ සාකච්ඡා කරනවා. ඉතින් මෙයන්සම් හොඳ අවධානයෙන් කල්පනාවෙන් බණහන්න. එහෙම ඇහුවටින් තමයි මේ ආහන ධර්මයේ ප්‍රතිපලයක් මෙයන්ට තියෙන්නේ. පින්තුනේ අපි මේක කලකට ඉහෙට දහගෙන තිබුණා කාර්ය රංහා සමානයි කියලා. නමුත් පින්තුනේ ඒ අතීත කතාව බවට පත් වෙලා නැහැ. අද වර්තමාන කාලයේ කාලය රංහා සමානයි කියන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි කාලය රංහා සමාන නම් කාලයට මිලක් නියම කරන්න පුළුවන්. ඇයි රත්තරන් රන් වලට මිලක් නියම කරන්න පුළුවන් නිසා. අපිට පින්නතුනේ කාලය අමිලයි කියලා කියන්නේ කාලය මිල කරන්න බෑ කියලා කියන්නේ මේක මුදලට මනින්න බැරි නිසා. එක උදාහරණයක් කියන්නම්. අපි මරණාසන්න වෙච්ච මොහොතේ මරණාසන්න දවස හෙටයි කියලා කියනවා නම් අපි මුළු ජීවිත කාලෙම ඉපයපු ධනය දීලා හරි ඒ කාර්යය තම මාසිකින් එහාට ගන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොතින් අපි ඒ ටික ඔක්කොම හරි දෙන්න සූදානම්. මාසිකින් තම ඉදිරියට කල් දා ගන්න පුළුවන් නම්. නමුත් පින්නතුනේ තමන්ගේ ජීවිතේ ලැබපු සියලුම සම්පත් ටික දුන්නත් තව මාසිකින් කල් දා ගන්න බෑ. බොහෝ දෙනෙක් පින්නතුනේ ජීවිතයේ අන්තිම කාලේ වන විට විශේෂයෙන් මරණාසන්න අවස්ථාව ලං වෙච්ච විට බොහොම කලබල වෙනවා. බොහොම ඉක්මන් වෙනවා. ඇයි මේ ඉක්මන් වෙන්නේ? අර ජීවිත කාලයේ නිසිරස තමන් දහමින් ප්‍රයෝජනයක් ගන්න නැති නිසා. හරියට ජීවිතේ කළමනාකරණය කරගෙන හරියට අපි කාලයේ ප්‍රයෝජන අරගෙන අපේ දැක්ම නිසිලස අපි යොදවා ගත්තනම් අන්තිම මොහොතේ පින්නතුනේ මේ කලබලිය අපට ඇති වෙන්නේ නැහැ. අන්තිම මොහොතේ අපට සතුටක් ඇති වෙන්නේ. මේ පරණ ශරීරය දාලා මීට වඩා හොඳ ශරීරයක් Tamanට පෙනෙපින් ඉන්න පුළුවන් මට්ටමක් තියෙනවා. එතෙන්දි කලබල වෙන්නේ නැහැ. ඇතැමිට වෙනත් කෙනෙක් කිව්වොත් දිගාසිරි ලබන්න කියලා හරි එයාට ඒ ගැන ලොකු හැඟීමක් නැහැ. මොකද එයාට පේනවා මීට වඩා හොඳ තත්ත්වයකට යන්න මෙයා සෝදානමින් ඉන්නේ. හැබැයි පින්නතුනේ තමන්ට මේ යන පැනගෙන නිවැරදි පැහැදිලි දැක්මක් නැත්නම් අපිට බයක් ඇති වෙනවා. අපිට සංවේගයක් ඇති වෙනවා ඒ තත්ත්වය ගැන. අපිට සැකයක් ඇති වෙනවා. මෙන්න මේ සැකය ඇති නොවන විදිහට වහ වහාම අපේ ජීවිතවලින් අප්‍රමාදී බව ඇති කරගන්නටත් ඒ වගේම අපි අසුරු කරන අපේ දෙමව්පියන් දැනට ජීවත් වෙනවා නම් අපේ අම්මා තාත්තා දෙන දැනට ජීවත් වෙනවා නම් එයන්ට මරණයට පත් වෙන මොහොතට hali කරින් එයන්ට මෙන්න මේ අවස්ථාව ලබා දෙන්නට අපි ක්‍රියා කරනවා. ඒ වගේම වයසින් වැඩි අපේ අම්මා තාත්තා විතරක් නෙවෙයි අපි අසුරු කරන අපේ සහෝදර සහෝදරියන්ට අපේ දූ දරුවන්ට අපි මේ අවස්ථාව ලබා දෙන්නට උපරිම වශයෙන් කටයුතු කරනවා. ඇයි ඒකට හේතුව? ඇතැම් විට එයන්ට අපට කලින් මේ යන්න පුළුවන්. ඇතැම් විට අපේ සහෝදර සහෝදරියන් දැන් අජිත් මහත්මයම දන්නවා තමන්ගේ බාල සහෝදර සහෝදරයන් කීප දෙනෙක්ම නැති වුණා. ඉතින් වයසේ ගැටලුවක් නෙමෙයි මෙතන මේ තියෙන්නේ. ඇතැම් විට අපේ දරුවන් අපට කලින් ජීවිතවලින් සමගන්න පුළුවන්. ජීවිතයෙන් සමගැනීම නෙවෙයි පින්නතුනේ ගැටලුව. මරණයෙන් පස්සේ යන තැන ගැන ගැටලුව. මෙන්න මේ தත්ත්වය වඩාත්ම සාර්ථක කරගන්නට බුදුදහමෙන් අපට දේශනා කළ තියෙන අනුශාසනාවේ කරා. එහෙදී පින්නතුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපි මේ කටයුතු කරන්නට ඕන මරණයෙන් පස්සේ ජීවිතය සාර්ථක කරගන්නද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ මරණයෙන් පස්සේ ජීවිතය සාර්ථක කර ගැනීම විතරක් නෙමෙයි බුදුදහමේ කියන්නේ. ඊට වඩා ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. අපිට පින්නතුනේ සැබෑ ලෙසම තියෙන්නේ මේ ගත වෙන වර්තමාන මොහොත විතරයි. බුදුදහමෙන් අපට උපරිම ලෙස අනුශාසනා කරන්නේ මේ ගත වෙන වර්තමාන මොහොත වඩාත්ම සාර්ථක ලෙස වඩාත්ම සතුටින් වඩාත්ම නිරවුල් ලෙස අපේ මනස පවත්වා ගන්නටයි. වර්තමාන මොහොත සාර්ථක නොවුනොතින් පින්නතුනේ අපේ ජීවිතය සාර්ථක කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මේ ගත වෙන මොහොත පමණයි අපිට තියෙන්නේ ඇත්තෙම. අපි ගත කරමු අතීත ජීවිතය ගෙවිල ගිහිල්ලා අපේ මතකයක් විතරයි තියෙන්නේ. ඒ මතකය සිහි කරනකොට අපි ඇතැම්මිට සතුට වෙනවා. ඇතැම්මිට අපි අමිහිරි අත්දැකීම් තුළින් දුක් වෙනවා. නමුත් පින්නතුනේ ඒ දුක් උනත් සතුටුනත් ඒ වර්තමාන මොහොතේ ඇතිවන හේතුඵල ධර්ම මත ඇතිවන වර්තමාන සිතිවිල්ල මතයි අපි ඒ දුක් සැප විඳින්නේ. අනාගතයේ පත්වන තත්ත්වය ගැන හිතලා අනාගතය ගැන සිහින භාවයෙන් අපි සතුට වෙන්න පුළුවන්. නමුත් ඒ තින තුනේ වර්තමාන මොහොතේ ඇති වෙන සිතුවිල්ල හරහායි අපි දුක් සැප විඳින්නේ. ඒ නිසා වෙන තුනේ සැබෑලෙසම අපට තියෙන්නේ මේ ගත වෙන වර්තමාන මොහොත විතරයි. ඒ මොහොතක් වෙන තුනේ ස්ථාවරව තියෙන දෙයක් නෙවෙයි. ඒකත් හේතුඵල ධම්ම මත, පටිච්ච සමුප්පාදයේ මත ඇති වෙමින් නිරුද්ධ වෙන ස්වභාවයක් අපට තියෙනවා. එක්තා පිනතුනි මෙන්න මේ සත්‍ය අවබෝධ කර ගැනීමත් එක්ක අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා, පැහැදිලි වෙනසක් වෙනවා. මේ වෙනස පිනතුනි සාන්දෘෂ්ටික දෙයක්. සාන්දෘෂ්ටික කියලා කියන්නේ මෙලවදීම අපට ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක් අපි මේ අත් විඳින්මින් ඉන්නේ. මෙලවදීම විපාක විඳින්නට පුළුවන් ස්වභාවයකයි අපි මේ මුක්ති විඳින්මින් ඉන්නේ. එතකොට මේක පින්නතුනි සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක්. සාන්දෘෂ්ටික කියලා කියන්නේ මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ වගේම සාන්දෘෂ්ටික වගේම මේකට කියනවා අකාලික කියලා. අකාලික කියන්නේ කල් නොයවාම අපට ප්‍රතිඵල ලබන්න පුළුවන් ධමයක් මේක. වෙනත් ආගම්වල කියන වගේ මරණයෙන් පස්සේ ස්වර්ගයට යන ධමයක් විතරක් නෙමෙයි මේක. මේ ගත කරන වර්තමාන මොහොතේ අපේ ජීවිතය ඉහළම මානසික මට්ටමට ගන්නටයි බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළේ. එහෙදි පින්නතුනි බුදුහාමුදුරුව දේශනා කරපු ඉතාම වැදගත් ගාථාවක් අපි මාතෘකාව වශයෙන් සබා ගත්තා. ඒ ගාථාව මේ පත්‍රිකාවේ සඳහන් වෙනවා. ඒ තමයි යෝචේ වස්ස සතන් ජීවේ. යෝචේ වස්ස සතන් ජීවේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවද? යෝචේ වස්ස සතන් ජීවේ අපස්සං ධම්ම මුත්තම. යම්කිසි කෙනෙක් දහම නොදෙතම, දහම නොදෙක කිසියම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් පින්තුනි බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ කෙනාගේ ජීවිතය වටින්නේ නැහැ. දහමක් නොදෙන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ කෙනාගේ ජීවිතය වටිනාකමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකද්ද වඩාත්ම වැදගත් ස්වභාවය කියන එක. මොකද්ද වඩාත්ම වැදගත් ස්වභාවය කියන එක බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. එහෙනම් මොකද්ද පින්නතුනි? ඈ එහෙනම් මොකද්ද? ඕ ධර්මයේ දැනගෙන ඒකාහං ජීවිතං සෙය්‍යෝ. ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තම. ධර්මයේ දැනගෙන යම්කිසි කෙනෙක් එක දවසක් ජීවත් වෙනවා නම් අන්න ඒ ජීවිතය උත්තමං කියන්නේ උතුම් කියන එක. එතකොට පින්නතුනි අපේ වයස අපටම තීරණය කරන්න පුළුවන්. හරියට දහමක් දැනගෙන ජීවත් වෙන එක දවස සමානයි අවුරුදු කීයකටද? අවුරුදු 100කට. දහම නොදෙන ජීවත් වෙන අවුරුදු 100 සමානයි බිඳුවට. ඒ නිසා මෙන්න මෙතනින් තමන්ට ජීවිත අවබෝධයක් එනවා. තමන්ගේ ජීවිතයේ පරිණත බවක් ඇති වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි කියන්නේ ආධ්‍යාත්මික වයසේ වැඩි වෙනවායි කියලා. වයස කොටස් කිහිපයකට ඇතම් විද්වතුන් බෙදලා තියෙනවා. අපි මීට කලිනුත් මේ පිළිබඳව කරුණු සාකච්ඡා කරලා තියෙනවා. එකක් තමයි කායික වයස කියන එක. කායික වයස කියලා කියන්නේ උපැන්න සාතික වයස. ශරීරයේ පිළිබඳව තියෙන උපැන්න සාතික වයසට ඇතුළුනේ කායික වයස කියලා කියන්නේ. උපැන්න සාතික වයසට තමයි කායික වයස කියලා කියන්නේ. ඊට අමතරව තවත් අපේ වයසක් තියෙනවා. ඒ තමයි මානසික වයස කියන එක. mental age කියන එක. අපිට ෆිසිකල් ඒජ් එකක් තියෙනවා, මෙන්ටල් ඒජ් එකක් තියෙනවා. ෆිසිකල් ඒජ් එක කියලා කියන්නේ උපැන්න සහතිකෙන් තියෙන වයස. ඒක අපි කැමති වුණත් නොවුණත් දිනපතාම වැඩි වෙනවා. අපි කුඩා කාලේ කැමති ටිකෙන් ටික වයස වැඩි වෙනවද නේද? ඒ නිසා තමයි පොඩි කාලේ ඉක්මනට මැදන් මිට ගෑනු ළමයි නම් අම්මලගේ සාරි ඇඳගෙන අම්මලගේ දියට කොණ්ඩේ බැඳලා එහෙම ආවිදින පොඩි කාලේනේ. ඒ වගේම පිරිමි ළමයි නම් ඇතැම්මිට හැවුල් හැම තියලා කලින්ම අඟුරු කෑල්ලක් අරගෙන අප්පච්චිගේ තාත්තගේ සපත්තු දෙකක් දාගෙන එහෙම ආවිදිනෝනේ. ඉක්මනට තාත්තා වගේ වෙන්න කැමති කුඩාම කාලේ. ඉක්මනට ලොකු වෙන්න කැමති. නමුත් වෙනතුනි අවුරුදු 25 30 35 විතර යනකම් 40 විතර යනකම් මේ කැමැත්ත තියෙනවා. එයින් පස්සේ ටික ටික මේ කැමැත්ත අපේ අඩු වෙනවා. මේක තමයි ස්වභාවය. මානසික වයස කියලා කියන්නේ වෙනතුනි අපි ගැන අපේ ජීවිතයේ වයස ගැන අපි හිතන ඉන්න ස්වභාවය. දැන් සමහර අය අවුරුදු 30 කියලා ඉන්නවා, මට අවුරුදු 50 විතර කියලා බොහොම මානසිකව දුර්වල ඉන්නේ. සමහර අය අවුරුදු 50 60 ඉන්නවා, මම තරුණයෝ වගේ අවුරුදු 30 40 කියලා හිතන ඉන්න ඉන්නවා. ඒක තම තමයි චේතන විදිය අනුව වෙනස් වෙනවා. ඒක සමහරట్లాට වාසි වෙන වෙලාවලුත් තියෙනවා, සමහරට අවාසි වෙන වෙලාවලුත් තියෙනවා. ඒක දෙපැත්තටම යන එකක්. නමුත් මේ වයස දෙකටම වඩා තියෙන තුනි බුදුදහමෙන් අගය කරන වයසක් තියෙනවා. ඒ වයස මොකද්ද? ඕ ඒ වයස තමයි ආධ්‍යාත්මික වයස කියලා කියන්නේ. ස්පිරිටුවල් ඒජ් එක කියලා කියන්නේ මේක වැඩි වීම පින්නතුනි අර කායික වයස වැඩි වෙනවා වගේ අපට දුකක් නෙවෙයි. කායික වයස වැඩි වෙන්න අපට ලෙඩ රෝග එනවා. ඇඟපතේ දුර්වලතාවයන් වැඩි වෙනවා. ඇතැම් විට කන්නාඩි ළඟට ගියාම ටිකක් දුකයි. රූපේ දිහා දකිනකොට ඉස්සර තිබිච්ච ලස්සන රූපේ දැන් ටිකක් වෙනස් වෙලා නේද කියලා කායික වයස ගැන අපට දුකක් ඇති වෙනවා. නමුත් වෙනතුනේ මාතක තියාගන්න මේ ආධ්‍යාත්මික වයස වැඩි වුණා කියලා කිසි විටකත් අපට දුකක් ඇති වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික වයස ස්පිරිචුවල් ඒජ් එක වැඩි වෙච්ච පමණට අපේ ජීවිතයේ අඩුපාඩුකම් අඩුයි. අපේ ජීවිතයේ දුක අඩුයි. අපේ ජීවිතයේ සතුට වැඩි. අපේ ජීවිතයේ පිරිපුන් බව වැඩි. වෙනත් විදියකින් කියනවා නම් අපේ ඕරා එක අප වටා බැබලෙන රස්නිය වැඩි. මේ රස්නිය නිසා පින්නතුනි අනිත් අයට අපට කරන්න පුළුවන් හානිය ආවම වෙනවා. ඒ විතරක් නෙවෙයි අදෘශ්‍යමාන බලවේග වලට අපට කරන්න පුළුවන් හානිය ආවම වෙනවා. ඒ විතරක් නෙවෙයි අතීත කර්ම ශක්තිය විදියට අපට අතීතයෙන් එන්න තියෙන සමහර අකුසල කර්ම ශක්තියෙන් දුර්වල වෙනවා. ආධ්‍යාත්මික ශක්තියෙහි ප්‍රතිඵල විදියට ආධ්‍යාත්මික වයසෙහි වැඩි බව අනුව මේක තමයි අපට තියෙන වාසිය. පින්නතුනි බුදුහාමුදුරන්ට යම්කිසි කෙනෙක් මුණගැහෙන අවස්ථාවකදී බුදුහාමුදුරෝ කෙලින්ම කෙනෙක්ගේ ජීවිතය දිහා බලන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික වයසය බලන්නේ. කෙනෙකුගේ රූප සම්පත්තියවත් කෙනෙක් කොයි කුලයේ ඉපදිත කෙනෙක් කියලාදවත් නැත්නම් කෙනෙක් කොච්චර ධනවත්ද කියලාවත් කොච්චර උගත් කෙනෙක්ද කියලාවත් කොච්චර බුදුහාමුදුරන්ට උදව් ගන්න කෙනෙක්ද කියලාවත් නෙවෙයි බුදුහාමුදුරෝ කෙනෙක් දිහා බලපුවාම බලන්නේ. උන්වහන්සේ කෙනෙක්ගේ මේ රූපය විනිවිද බලන ඔහුගේ මනස මනසින් බලන්නේ මෙයා කොච්චරනම් සසරගත ජීවිතයේදී ආධ්‍යාත්මික ශක්තියෙන් මෙයා ඉදිරියට ගිහිල්ලා ඉන්න කෙනෙක්ද කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ බලනවා මෙයා කොච්චර සත්පුරුෂ කෙනෙක්ද කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ බලනවා මෙයා කොච්චර අවංක කෙනෙක්ද කියලා. මේ කාරණා ටිකයි බුදුහාමුදුරුවෝ බලන්නේ. එහෙම බලනකොට ඇතැම් විට මේ ඉහළටම ගිහිපු කෙනා ඉස්සරහම ඉන්න ලස්සන රූප සම්පන්නිය තියෙන ධනවත් කෙනෙක් වෙන්නත් පුළුවන්. ධර්මශාලාවේ ඉස්සරහම ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇතැම් විට මේ දිනු කෙනා ධර්මශාලාවේ කෙළවරේ ඉන්න හිටගෙන ඉන්න යාචක මිනිසෙක් වෙන්න පුළුවන්. නැත්නම් කසල සෝදක කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ආධ්‍යාත්මික ශක්තියෙන් වැඩි කෙනා. බුදුහාමුදුරුව අන්න ඒ පුද්ගලයා පිළිබඳව වැඩි අවධානයෙන් ධර්ම දේශනා කරනවා. ඇතැම් විට එවැනි පුද්ගලයන් ඉන්නවනම් ඒ අය හොයාගෙන බුදුහාමුදුරුව ඈත ප්‍රදේශවලට වැඩම කරනවා. ඇතැම් විට එකම පුද්ගලයෙක් වෙනුවෙන් එකම පුද්ගලයෙක් අපේක්ෂා කරගෙන එකම පුද්ගලයෙක්ගේ දීර්ව වෙනුවෙන් බුදුහාමුදුරුව ඇතැම් විට බොහෝ දුර බැහැර ප්‍රදේශවලට වැඩම කරනවා. එක පුද්ගලෙක් වෙනුවෙන්. නමුත් පින්වතුනි හිතන්න එපා මේ එක පුද්ගලයට විතරේ බණ කියන්නේ කියලා. බුදුහාමුදුරුව බණ කියනකොට පින්වතුනි එතෙන්ට තවත් විශාල පිරිසක් අදෘශ්‍යමාන බලවේග හැටියට සමහර දෙවියන් සමහර ඇතැම් විට අමනුෂ්‍යයන් මෙතන රැස් වෙනවා. ඇත්තම පින්වතුනි බුදුහාමුදුරන්ගෙන් බණ අහලා මාර්ගඵල ලැබුවේ ඉතාම සල්පයයි. මේ ශාසනයේහි බුදුහාමුදුරන්ගේ ශාසනයේහි මාර්ගඵල ලැබපු පුද්ගලයන්ගේ සංඛ්‍යාව ගැන අපේ බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා 28 අසංඛ්‍යයක් කියලා. 28 අසංඛ්‍යය ඉලක්කම් වලින් ලියනවා නම් 24.141 සංඛ්‍යාව. එතකොට දැන් ලෝකේ ඉන්න ලෝක ජනගහනය ලියන්න අපට අවශ්‍ය වෙන්නේ 0.11ක ප්‍රමාණයක්. එහෙම නේද? කෝටි 700යි දැනට ලෝකේ ඉන්නේ. මිලියන 7000යි ඉන්නේ. ඒක ලියන්න අපට දැනට අවශ්‍ය වෙන්නේ 0.11ක ප්‍රමාණයක් විතරයි. පින්වතුනි බුදුහාමුදුරන්ගේ ශාසනයේ නිවන් දැකපු සත්‍යයන් ගැන කියනවා 28 අසංඛ්‍යයක් කියලා. 24.140ක සංඛ්‍යාවක් නිවන් දැකලා තියෙනවා. ඒ අතරේ පින්වතුනි මනුෂ්‍යයන් හිටියේ ඉතාම සල්ප ප්‍රමාණයයි. ඊට වඩා වැඩි ප්‍රමාණයක් සත්වයන් නිවන් දැක්කේ දෙවියන් බ්‍රහ්මයන්. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේලාත් බණ කියද්දි දේවතා ආරාධනාව කරන්නේ. දැන් අපි මෙහි ධර්ම සාකච්ඡාවලදී සමහර දවස්වල ධර්ම සාකච්ඡාවට එන එක නෑ ඉන්නේ. ඒ සිංහල පන්තියේ දවසට හැබැයි. ඉංග්‍රීසි පන්තියේ දවසට විදේශිකයන් නම් ඊට වඩා එනවා හැබැයි. මේ නමුත් එක්කෙනෙක් ආවත් වෙනුතුනි අපි හොඳට මේක කරනවා. මුලින් දේවතා ආරාධනාව පැලකරන්නේ. එනස එක්කෙනෙක් උනාට අපිට ගැටගුවන්නේ නැහැ. අපි කරන මට්ටම පොඩ්ඩක් අඩු කරන්නේ නැහැ. උපරිම හොඳට කරනවා. අපි දන්නවා මනුස්සයන් එක්කෙනෙක් උනාට ඊට වඩා බොහෝ දෙනෙක් තව අහන බව අපිට විශ්වාසයි. එනිසා මේ පිනතුණු පුළුවන් වෙලාවට එන්න අපි ඉතින් බල කරන්නේ නැහැ. එනවා නම් හොඳයි. එනවනම් මේ ඇත්තන්ගේ වාසනාව මේ ඇත්තන්ගේ පින තියෙනවා කියන එකයි කියන්නේ. කෙසේ වෙතත් පින්තුනි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ බුදුහාමුදුරුව කෙනෙක් දිහා බැලීමේදී. කෙනෙක් දිහා බලන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික වෛශ්‍යය බලන්නේ. ඒ ආධ්‍යාත්මික වෛශ්‍යයේ ලක්ෂණය තමයි අපි මුලින් සඳහන් කරපු ආකාරයට ඒ පුද්ගලයාගේ ළඟ ආධ්‍යාත්මික ගුණධම් වැඩි වෙලා තියෙනට ඕන. සසරගත ජීවිතයේදී ආපුරුදු කරපු ගුණධම් වැඩිපුර තියෙනට ඕන. වැඩිපුර කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩිපුර වැඩිලා තියෙනට ඕන. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ධර්මතාවයන්. පින්නතුනි හිතන්නේ අපේ ළඟ එච්චර වැඩිලා නැහැ කියලා. මේ නැත්තම් හැමදාම ළඟ සසරේදී වැඩිචය මේ ඉන්නේ. එහෙම නැත්තම් මෙතෙන් දෙන ශක්තියක් නැහැ. ඒ නිසා මේ පින්නතුන් සසරගත ජීවිතයේදී නිවන් දකින්නට සුදුසුකම් රැස මේ වන විට සම්පූර්ණ කරගෙනයි ඉන්නේ. ඒ අතර වයෝ වෘද කෙනා ඉඳන් මේ කුඩා සිඟිති දියණිය දක්වා හැම කෙනෙකුට මේ වාසනාව තියෙන ඇත්තනේ මෙතන මේ ඉන්නේ. ඒ නිසා හැම නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ප්‍රතිඵල අඩුවේ නම් ඒ ප්‍රතිඵල අඩුවේ හේතුව තමයි අපේ ශ්‍රද්ධාවේ අඩුකම සහ අපේ වීරයේ අඩුකම. ඒකට හේතුව තමයි පින්නතුනි සාරාසංගේ කලපලක්ෂය පෙරම් පුරපු බුදුහාමුදුරන්ටවත් නිකං බුද්ධත්වය ලැබුණේ නැහැ. උන්වහන්සේට දැඩි උත්සාහයක් කරන්න වුණා. උන්වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න වුණා. දැඩි වීරයක් කළායි මේ තත්ත්වයට ආවේ. එනිසා අපේ අතීත කුසලය අපේ පුණ්‍ය මහිමේ තියෙනවද කියලා බලන්න, උරගා බලන්න අප උත්සාහ කළ යුතුයි. ඒ උත්සාහයෙන් අපි වීරයක් ඇති කර ගන්නට ඕන මේ දහම්මග යන්න. ඒ යන ගමනේදී පින්නතුනි දහම හැසිරෙන්නට කියලා අපට අමුතු කාලයක් ගත වෙන්නේ නැහැ. අපට හුණ අපේ චන්දන දහම ඍතු දෙක සඳහන් කළා. මේ ධර්මයේ හැසිරීම හුස්ම ගැනීම හා සමාන දෙයක් කියලා. අපිට හුස්ම ගන්න කියලා වෙනම කාලයක් වැය වෙනවද? අපේ වැඩ පාඩු කරනවද හුස්ම ගන්න කියලා? නෑ නේ නේ. වැඩ අතපසු වීමක් වෙන්නේ අපි නිදාගත්තත් හුස්ම යනවා. පින්නතුනි අපට කාලයක් වැය වෙනව නම් වැය වෙන්නේ සිත එකඟ කරගෙන බණ අහන්නට විතරයි. මන පිළිපැදීම කියලා කියන්නේ ජීවත් වීමත් එක්ක කරන දෙයක් ඒක. අපට අවශ්‍ය වන්නේ සතිමත් බව විතරයි. මයින්ඩ්ෆුල්නස් එක විතරයි අපට අවශ්‍ය වන්නේ. ඒ සතිමත් බවත් එක්කම මේකට කියනවා සති සම්පජඤ්ඤය කියලා කාරණයක් තියෙනවා. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ පින්තුනි මේක ඉතාම වැදගත් වචන දෙකක් බුදුදහමේ තියෙන සිහිය සහ නුවණ කියන කාරණා. සිහියක් නුවණක්. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ. මයින්ඩ්ෆුල්නස් නැත්නම් අවේනස් එක සහ විස්ඩම් කියන එක, ඉන්ටෙලිජන්ස් කියන එක. මෙන්න මේ දෙකේ එකතුව විතරයි අපේ ජීවිතය තුළට තියෙනට ඕන. මේ දෙක උපමාවකින් සඳහන් කරනවා. හරියට සතිය කියන එක බොයම් ටිකක් එකට එකකින් ගැනීම හා සමානයි කියලා. සම්පජඤ්ඤය ගැන සඳහන් වෙනවා අනිත් අතින් දෑකැත්තෙන් ගොයම් ටික කැපීම හා සමානයි කියලා. එතකොට සතිමත් බව කියලා කියන්නේ නිතරම අපි සිහියෙන් කාලය ගත කිරීම. ශරීරය ගැන, තමන්ට එන වේදනා ගැන, ඒ වගේම සිත ගැන, සිතට එන සිතිවිලි ගැන නිතර සිහියෙන් කාලය ගත කිරීම. සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒ අනුව ඒ ඇති කරගන්නා වූ සිතිවිල්ලෙන් අනිත්‍ය පිළිබඳව, ඇතිවීම නැතිවීම පිළිබඳව නුවණින් දැකීම. මෙන්න මේක තමයි පින්වතුනි අපේ ජීවිතේට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන දේ. ඒ සඳහා පිටේට පූර්වගාමි යන ධර්ම ශ්‍රවණයක් අවශ්‍යයි. අප යා යුතු ගමන් මඟ පිළිබඳව අපට අවබෝධයක් අවශ්‍යයි. ඒ සඳහා අපි පියවරෙන් පියවර ඉදිරියට කරුණ සාකච්ඡා කරන අපේ චන්දනන්ද හාමුදුරන්ටත් අපි මේට අදාළ කරුණු සඳහන් කරන්න අවස්ථාව ලබා දෙනවා. මේ දැන් ඒ උදාහරණය අහනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් දැන් කාලෙත් අපිට ගෙදර තියෙන ප්‍රශ්නික ඔක්කොම දාලා ඇවිල්ලා මහාන වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට එනම් හිතෙන්න පුළුවන් නේද? එහෙම හිතීම සාධාරණයි. හැබැයි පින්තුනි බුදුහාඳුරෝ එයා මහාන කලේ හරියට බලලා එයාට අනාගතේ විසඳන දේවල් ටික ඔක්කොම දැකලායි මේ විදිහට බුදුහාඳුරෝ ක්‍රියා කළේ. එහෙම නැති හැම අවස්ථාවකදීම මේ විදියට මහාන කලේ නැහැ. හොඳට ඒක මතක තියාගන්න. එක උදාහරණයක් කියන්නම් මා මේ පිනතුන්ට. සමහර බොහෝ දෙනෙක් හිටියේ ගිහිව ගෙදර ඉඳගෙන දහම රැකපු අය. විසාකාව එහෙම කෙනෙක්, ඒ වගේ චිත්ත ගෘහපති වගේ කෙනෙක්, උග්ග ගෘහපති වගේ කෙනෙක්. උග්ග කියලා කියන්නේ බණහාපු මුල්ම දවසේදී සෝවාන් මගටත් වඩා ඉහළට ගියපු කෙනෙක්. ඔහුට භාර්යාවන් 4 දෙනෙක් හිටියා. බුදුහාම ද්‍රෝහව මහාන කරගත්තේ නැහැ. ඒ වගේම අපේ බුදුහාඳුරු ලෝකේ පහළ වෙන කලින් හිටිය කාශ්‍යප බුදුහාඳුරෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ගටිකාර කියලා බ්‍රාහ්මණේ. ගටිකාර තාමත් ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ගටිකාරය දා අනාගාමිවල හිටියේ. ගටිකාරයව බුදුහාඳුරෝ මහාන කරේ නැහැ. කාශ්‍යප බුදුහාඳුරෝ මහාන කළේ නැහැ. ඇයි? ගටිකාරගේ වයසක දෙමව්පියෝ දෙන්නා වයසට ගිහිල්ලා ඇස් දෙක අන්ධවැල හිටියේ. ගටිකාර මහාන වෙන්න ඕන කියලා කිව්වෙත් නැහැ, බුදුහාඳුර මහාන කළෙත් නැහැ. ගටිකාර ගෙදර ඉඳගෙනම අවශ්‍ය කටයුතු ටික සම්පාදනය කළා. දහම් මගේ හැසිරෙමින්. ඒ නිසා බුදුවරයෙක් මෙහෙම ක්‍රියා කරන්නේ අනාගතයේ ප්‍රශ්න ටික විසඳන හැටි දැකලායි. නමුත් වර්තමාන කාලේ යම්කිසි කෙනෙක් මේ ප්‍රශ්න වලින් මිදෙන්න කියලා ගෙදර නොවන අමනාප වුණාම හෝ වේවා, මහත්යෙන් බැන්න කිව්ව හෝ වේවා, ණය ටික තියෙන නිසා හෝ ආවතින් ආවට වඩා වේගෙන් ආය යන්න වෙනවා. ගෙදරින් ආවට වඩා වේගෙන් යන්න වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. මොකද ඒ ටික මතක් වෙනවා. තමන්ගේ හිතට ලොකු පීඩාවක්. ගිහි පින්නතුන් හැටියට ඔබ විතරක් නෙවෙයි, ස්වාමීන් වහන්සේලා හැටියට අපි උනත් අපි එක විටම මේ තියෙන සම්පත් එක ඇතැමිට අතහැරලා ගියොතින්, මේ අපේ වගකීම අතහැරලා ගියොතින් අපටත් ඒක මානසික පීඩාවක් වෙනවා. ස්වාමීන් වහන්සේලා හැටියට අපට උනත් යම් කිසි තැනක යද්දී අපේ යුතුකම් ටික සම්පූර්ණයෙන්ම බැරි වුණත් සැලකිත ප්‍රමාණයකට විසඳලා අපි එතන යන්නට ඕනේ, ඒ ඉන්න අයගේ දැඩි ආශිර්වාදය ලබාගෙන. එහෙම නැතු වුණත් අපටත් මේ ගමන යන්න අමාරුවක් තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා හැටියට අපට අපේ දෙමාපියොත් ඉන්නවා. ඒ දෙමාපියෝ ගැනත් බලමින් තමයි අපි මේ ගමන යන්නේ. එහෙම නැතුනොත් අපටවත් භාවනා කරන්න බෑ පැවිදි වෙලා හිටියත්. ඒ වගේ පින්නතුනේ අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. දහම් මගේ දැනගන්න වගේම අපි ඒකට මුහුණ දෙන හැටි ගැනත් අපි බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම නැති වෙලා අපි ඉක්මන් උණයි කියලා විතරක් මේ දහමෙන් අපට ප්‍රයෝජන ගන්න බෑ. අපිට දුර දක්නා නුවණක් තියෙනට ඕන. ඒ වගේම අපට අපේ ළඟ සත්පුරුෂ දහන් ටික තියෙනට ඕන. අපේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපට තියෙනට ඕන. එහෙම තිබුණොතින් තමයි ඉදිරි කටයුතු ටික අපට සම්පූර්ණ වෙන්නේ. එහෙදී පින්නතුනි අපට මෙන්න මේ ගමන් මඟ යද්දී අපට වැදගත් වන කාරණා කිහිපයක් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ප්‍රධානම දෙයක් තමයි පින්නතුනි අපි මේ ජීවිතේ ලැබපු මේවන විට ලැබපු මහා සම්පත් ටිකක් අපි තියෙනවා. ඒකට කියනවා පින්නතුනි බුදුදහමේ කියන මොකක් කියලාද? ෂණ සම්පත්තිය කියලා. ওই බෝඩ් එකේ තියෙන එක. ඔෂණ සම්පත්තිය. Very rare auspicious moment කියන එක. ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් අපි මේ වෙන විට ලබලා තියෙනවා. මෙන්න මේ ගැන අපි නැවත නැවතත් සිහි කළ යුතුයි. නැවත නැවතත් මේ ගැන අපි සතුටු විය යුතුයි. කුමක්ද මේ ෂණ සම්පත්තිය කියලා කියන්නේ? ෂණ සම්පත්තිය කියලා කියන්නේ පින්නතුනි දීර්ඝායුෂ දෙවි කෙනෙක් නොවි, ඒ වගේම නිරය ආදී අපාගත තැන්වලට නොගිය, ඒ වගේම ප්‍රත්‍යන්ත ජනපද කියන ඈත ස්ථානයකට නොගොසින්, ඒ වගේම අශ්‍රද්ධාවන්ත දෙමෝපියන්ගේ දරුවන් නොවි, ඒ වගේම අස්කන්නාස ආදී ඉන්ද්‍රිය විකලක්තියක් නොවි, ඒ වගේම මන්දබුද්ධික නොවි, බුද්ධෝත්පාද කාලයක උපතක් ලබා තිබීම, මේක පින්නතුනි ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේක හිතන්නේ අප සරල දෙයක් කියලා. බුදුහාමුදුර වළක් සඳහන් කළා උපමාවක්. මුළු ලෝකෙම තියෙන ගස්වැල් වල ගස්වැල් ටික කපලා එක තැනකට එකතු කරලා ඇඟිලි පුරුක් තරමට ඒ ගස්වල අතු ඉති හඳන් ඔක්කොම කපන්න කියලා. කපලා මුහුදේ ඉන්න එක එක මාළුවා වෙනුවෙන් එක එක කෑල්ල බැගින් අයින් කරන්න කියලා. ඇඟිලි පුරුක් ගන්නට කපපු මේ ශාකවල ගස්වල කොටස් ටික බලන්න කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ගස්වල අතුකොළ ඉති ටික ඉක්මනට වැයවෙලා යනවා, මුහුදේ ඉන්න මාළු ටික ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ අපට ඇස් දෙකට පේන ආත්ම භාව අතුරින් එක ආත්ම භාවයක මුහුදේ ඉන්න සත්තු විතරයි. තීර්ථංගත ආත්ම භාවයේ මුහුදේ ඉන්න සත්තු ගැන විතරයි මේ විග්‍රහ බුදුහාමුදුරුවෝ කළේ. පින්නතුනේ අහසේ තියා වෙන කුරුල්ලෝ ඉන්නවා. ඒ වගේම පොළොවේ මතු පිට ඇවිදින තව සත්තු ඉන්නවා. ඒ වගේම පොළොව යට ඉන්න ගැඩිවිල්ල ආදී සත්තු ඉන්නවා. ඒ වගේම හුඹස්වල ඉන්න කූඹි ආදී සත්තු ඉන්නවා. මේ වගේ අපමණ සත්තු කොටසක් ඉන්න පින්නතුනේ අපේ එකම ඉඩමේ විතරක්, අපි ඉන්න ඉඩම් භූමි භාගයේ විතරක් ඉන්නව සත්තු මේ මිනිස් ලෝකේ ඉන්න මිනිස්සුන්ට වඩා. ඒ හැට පේන සත්තු විතරයි. ඒ භූමි මැසුරු කරගෙන පින්නතුනි තවත් විශාල සත්තු ප්‍රමාණයක් ඉන්නවා. දැන් අපේ ගෙදර ඉන්නවා පොළොව යට ගැඩිවිල්ල ආදී සත්තු ඉන්නවා. ඒගොල්ලන් හිතන් ඉන්නේ ඒ ඉඩම මේ කට්ටියගේ කියලා. පොළොවේ උඩ ඉන්න කූඹිට හිතන් ඉන්නවා ඒ කූඹින්ගේ ඒ ඉඩම කියලා. ඒ ගෙදරම ගස්වල ඉන්න කපුටු ටික කුරුළු ටික හිතන් ඉන්නවා එයාලගේ ඉඩම කියලා. ඒ ගෙදර අර පැලක් හදාගෙන ඉන්න මිනිස්සු ටික හිතන් ඉන්නවා ඒ ගෙදර ඒ වට අපේ කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ ඊටම ඒ ගස් කොළන් ආශ්‍රිතව මිනිසවත් අල්පේ සාක්කේ දෙවිවරු ඇතැම් විට තමත් අමනුෂ්‍යයන් ඇතැම් විට අපේ මියගිය ඥාතීන් කලින් ඇතැම් විට අපේ ඥාතීන් ඇතැම් විට අපේ ඊඩමට එන කලින් ඒ ගෙදර හිටියේ මිය ගිහිපු අය. ඒ අයත් මේ ආශ්‍රිත වේඩෙම ඇතැම් විට ඉන්නවා. මේ එකම තැන හැම දෙනෙක්ම හිතන් ඉන්නේ. ඒ අතර පින්නතුනේ අපේ ශරීරයේ තව සත්තු ගානක් හිතන් ඉන්නවා ඒ ඇගේ මේ ශරීරය කියලා. ඒකයි මහ පුදුමේ. බලාගෙන කියම කාටද මේ ටික අයිති? හා බලාගෙන කියම ඔක්කොම අයිති මහ පොළොවට. ඔක්කොම ටික අයිති මහ පොළොවට. නමුත් අපි හිතන් ඉන්නේ මහ පොළොව අපට අයිති කියලා. පින්නතුනි මෙවැනි ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මේ ගැන නුවණින් දකින්න. දකින්න පින්නතුනි අපි එක තැනකට පෙළඹෙනවා. ඒ තමයි අපේ හිතේ ඉහළම මට්ටමට මානසික සුවය, මානසික සතුට වැඩි වෙන ආකාරයට අපි අපේ චින්තන ක්‍රමය වෙනස් කරගන්නවා. අපි හිතන ආකාරය වෙනස් කරගන්නවා. අපට දුක් පීඩා එන ආකාරය අපි නුවණින් දකිනවා. ඒ දැකලා අපි දුකෙන් නිදහස් වීමේ මානසික ස්වභාවයක් කරා අපි යමින් ඉන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ ෂණ සම්පත්තිය පින්නතුනි ෂණ සම්පත්තිය සම්පූර්ණව අපි තාම ලබල නැති වෙන්න පුළුවන් සමහර විට. මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට බුද්ධෝත්පාද කාලේ ඉපදුනාට පින්නතුනි හිතන්නේ පාෂණ සම්පත්තිය සම්පූර්ණම ලැබුවාය කියලා. පින්නතුනි ෂණ සම්පත්තිය ලැබුවා වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් දාන සීල භාවනා කියන සාමාන්‍ය පින්කම් කළත් කෙනෙක් ෂණ සම්පත්තිය ලැබුවා කියන එක කියන්නේ නැහැ අපි. ඒ විතරක් නෙවෙයි කෙනෙක් ඊරිදි බර නබලා අහසින් ගියත් අපි කියන්නේ එයා ෂණ සම්පත්තිය ලැබුවා කියලා. ඇයි ඒකට හේතුව? බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ අහසින් යන අයත් ලෝකෙ හිටියා. අහසින් යන අයත් ලෝකෙ හිටියා. ඒ නිසා ඊට වඩා වෙනස් දෙයක් බුදුහාමුදුරන්ගේ දහම තුල තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ හැබෑ ලෙසම අපි ඒ දර්ශනය මොකද්ද කියලා දැනගත්තොත් තමයි ෂණ සම්පත්තිය ලැබුවා වෙන්නේ අපි. ෂණ සම්පත්තිය ලැබුවා වෙන්නේ. ඒ ධම්මගේ පින්නතුනි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපි හැකිතාක් ජීවිතේ කරන්නට ඕන. ඇයි අපි කල යුත්තේ? අපි හාමුදුරුවෝ හොඳට පැහැදිලි විස්තර කරා ස්වර්ගගාමී මාර්ගය අපි මුලින් පිහිටන්නට ඕන. මොකද අපිට මේ මොහොතේ මේ ආත්ම භාවයේදීම අපි මාර්ගඵල ලබයි කියලා අපට ඇතැමිට හිතන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි පියවර තමයි ස්වර්ග මාර්ගය අපි පිහිටන්නට ඕන. ඒ නිසා හැකිතාක් ජීවිතයේ දාන සීල භාවනා පින්දහම් කරගන්න. ඒ පින්දහම් කිරීමෙන් ලැබෙන ප්‍රධානම ආනිසංසයක් තමයි හුඟක් ආනිසංස ලැබෙනවා. නිරෝගී සම්පත් දිගාසිරේ යහළ මිත්‍ර ආදී හුඟක් ලැබෙනවා. ඒ අතරින් පින්නතුනේ ලැබෙන ප්‍රධානම දෙයක් තමයි සද්ධර්මය ලැබෙනවා. මේ සද්ධර්මය ලැබීම කල්‍යාණ මිත්‍රයන් හරහා සද්ධර්මය ලැබෙන්නේ පින්නතුනේ අපි පරිත්‍යාගයේ සීලයේ වුණොතින්. අපි දන් දීම පුරුදු කරොතින් තමයි මේක අපට ලැබෙන්නේ. පරිත්‍යාගයේ පුරුදු වෙච්ච ප්‍රමාණයට මේකේ අපට ප්‍රතිලාභය වැඩි. දැන් මේකෙන් කියන්නේ මේ සල්ලි දීම විතරක් කියලා. දැන් මේ පින්නතුන් මෙතෙන්ට ආපු හැම දිනෙකම යම්කිසි විදියක දානයක් පරිත්‍යාගයක් කළා මේ ඇවිල්ලා තියෙන්නේ. අඩු ගානේ තමන්ගේ වාහනේ ගෑස් ටික හරි වැය කරගෙන මේ ඇවිල්ලා ඉන්නේ. ඒකත් දානයක්. ඒ වගේම තමන්ට මේ මොහොතේ තියෙන කාලය වෙනස් වැඩක් කරන්න තියෙන මිල මුදල කුපියන තියෙන කාලය මේ කැපකල ඉන්නේ. මේකත් පරිත්‍යාගයක්. මේ පරිත්‍යාගයේ හරේ යම් කිසි කෙනෙක් කරන්න සූදානම් නැත්නම් එයාට මේ දහම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හැම දිනෙකම යම් කිසි ප්‍රමාණයකට පරිත්‍යාගශීලී නිසා තමයි ඔබට මේ දහම ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්තුනි අපිට හොඳ මිතුරන් හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ අපේ මෙන්න මේ පරිත්‍යාගශීලීත්වයෙන් හින්දා. බුදුහාමුදුරෝ දේශනා කළා එක්තරා අවස්ථාවකදී ආලව කහනව බුදුහාඳුරංගෙන් කතං මිත්තහනි ගන්තති කියලා. මිතුරන් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. තමන් හිතවත් අයගේ හිත් දිනාගන්නේ කොහොමද කියලා. තමන් ඇසුරු කරන අයගේ හිත් දිනාගන්න එක ලක්ෂණයක් තමයි දන් දීම කියන එක පරිත්‍යාගශීලීත්වය. එනිසා පින්නතුනේ පරිත්‍යාගශීලී වුණු පමණට තමන්ගේ ජීවිතයේ ලැබෙන ප්‍රතිඵල වැඩි. හොඳ මිතුරන් ලැබෙනවා, හොඳ මිතුරන් හරහා හොඳම දේවල් ටිකක් ලෝකෙ ලැබෙනවා. ඒ හොඳම ටික අතුරුණු පින්නතුනේ ධර්මයේ කියන දේ අපේ ජීවිතේට ලැබෙනවා. ඒ නිසා අපි පින්නතුනේ අපේ ජීවිතවල මෙන්න මේ විදිහේ මේ ධහමත් එක්ක ඉන්නකොට අපේ ජීවිතවල වෙනසක් වෙනවා. ඒ වෙනස වීමේදී පින්නතුනේ අපට ෂණ සම්පත්තිය තීරුම් ගැනීම වැදගත් වෙනවා. අපි මේ වෙනකොට ෂණ සම්පත්තිය 90% විතර ලබාගෙන තියෙන්නේ. හැබැයි 100% ලැබුවද කියන එක අපට සැකයි. ඒකට හේතුව තමයි සැබෑලෙසම ෂණ සම්පත්තිය සම්පූර්ණ වෙන්නේ සද්ධර්මයේ නියමහරය තීරුම් ගැනීමත් එක්ක, නැත්තම් හේතුඵල ධම, නැත්තම් අනිත්‍යතාවය, නැත්තම් ඇතිවීම නැතිවීම කියන සිද්ධාන්තයේ දැනගැනීමත් එක්කයි සැබෑලෙසම පින්නතුනේ ෂණ සම්පත්තිය ලැබුවා වෙන්නේ. අපේ ඇසකන නාසය දිව ශරීරය හරහා අපේ ලබන අත්දැකීම ක්ෂණිකව හටගෙන ක්ෂණිකව නිරුද්ධ වෙන අත්දැකීමක් මේ තියෙන. නමුත් අපට ඒක එක විට ප්‍රත්‍යක්ෂ කරන්න අමාරුයි. අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ අපේ ගෙදර දරුවෝ ටික ඉන්නවා, අපේ ගෙදර තියෙනවා, ඉඩම තියෙනවා, පාරේ වාහනේ නවත්තලා තියෙනවා, අපේ උපාධියක් තියෙනවා, මේ ඔක්කොම ටික අපි දැන් හිතාගෙන ඉන්නවා. මේ අතීතේ ලැබපු අත්දැකීම් ටික එහෙම තියෙනවා කියලා හිතන් ඉන්නේ. ඒ හිතාගෙන ඉඳීම පින්නතුනේ හරියට අර බල්ලෝ බලල්ලු වැනි සත්තු කණ්ණාඩිය ළඟට ගියාම එයා හිතනවනේ එයා පිටිපස්සට තවත් කණ්ණාඩිය තියෙයි කියලා රූපය. ඒ නිසා තමයි නැවත ඒ රූපේ බලන්න යන්නේ ඔහු. අපිත් පින්නතුනේ යම් කිසි විදියකින් හිතනවා නම් අපේ අධ්‍යාත්මික ටික ඔක්කොම මේ විදියටම තියෙයි කියලා අර අහිංසක සතා හිතන විදියමයි අපිත් හිතන්නේ. ලොකු වෙනසක් නැහැ. අපි පින්නතුනේ කණ්ණාඩි ළඟදී රැවටෙන්නේ නැහැ අපි. දැන් මේ පින්නතුන් දෙන එනකොට කණ්ණාඩි ළඟට ගිහිල්ලා ආවා. දැන් ඇතමිටයි ගියාට පස්සෙත් එතෙන් යන්න පුළුවන්. හැබැයි ගියාට මේ පින්නතුන් කවදාවත් හිතන්නේ නැහැ මං අර ගෙදරින් එන මොහොතේ තිබෙච්ච රූපිය මං එනකම් මා වෙනකම් බලාගෙන හිටියයි කියලා. නමුත් අපි එතෙන් දෙන නොරෙවුනාට අපේ ගෙදරින් ඉන්න බලු පැටියා අපේ ගෙදර දේවල් අපි යනකම් ඉන්නවා කියලා අපි හිතන් ඉන්නවා. නේද? නමුත් වෙනතුනේ ඒ ටිකේ තියෙනව නැත්නම් ඒක සමුදි සත්‍ය. නමුත් නියම සත්‍ය හැටියට ගත්තොත් මේ ලෝකය කියන එක ඉන්ද්‍රිය බද්ධ ලෝකය කියන එක වෙනතුනේ ඒ මොහොතේ ෂණිකව හටගෙන ෂණිකව නිරුද්ධ වෙන වර්තමානයක් මේ තියෙන. මෙන්න මේ සිද්ධාන්තය බුදුහාමුදුර කෙනෙක්ගේ ධර්මහරහා දැනගත්තොත් තමයි වෙනතුනේ අපේ සවනානුත්තරිය ලැබුවා වෙන්නේ කන් දෙකෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. එතකන් අපි කන් දෙකෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. කන් දෙක ලස්සන කරාට කරාබු දැම්මට විතරක් කන් දෙක ලස්සන වෙන්නේ නැහැ. කන් දෙක ලස්සන වෙන්නේ මේ කන් දෙකෙන් පින්නොතනේ අපි මේ සත්‍ය අහනට ඕන. අහපු මොහොතේ ඉඳන්ම අපට හරියට අපේ සිහිය සහ නුවණ තියෙනවා නම් අපි මේ ඔස්සේ යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. යෙදෙන්න පින්නතුනේ අපි ජීවිතයේ සතුට සැනසීම කරා මේ ගමන් මාගේ යන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දැනට කරන එදිනෙදා යුතුයකම් ටික දැනටත් වඩා අපි හොඳින්ම කරන අය බවට පත් වෙනවා. යුතුයකම් කිසිවකින් Taman පැහැර හරින්නේ නැහැ. යුතුයකම් වලින් මගේ හැරලා යන්නේ නැහැ. දරුවන්ගේ යුතුයකම් දෙමාපියන්ගේ යුතුයකම් ඇතැම් විට දැනටත් වඩා අය හොඳින් කරන කෙනෙක් බවට පත් වෙනවා. ජීවත්ලින ඥාතින් විතරක් නෙවෙයි මියගිය ඥාතින් වෙනුවෙනුත් යුතුයකම් කරනවා. ජීවත්ලින ඥාතින්ට ආහාර පාන ටික දෙනව විතරක් නෙවෙයි. ඒ අය සුගතිගාමී වීම සඳහා අවශ්‍ය කාරණා ටික ඒ පුද්ගලයා දැන් දැන්ම සම්පාදනය කරනවා. මේක තමයි මේ අවබෝධය ලැබපු කෙනාගේ ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තව මෙන්න මේ හේතුඵල ධහම පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ වූ ධහම යම්කිසි ප්‍රමාණයකින් හරි අපට මේක සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ වෙන්න රහත් වුණාට පස්සේ එතකන් අපි ජීවිතේ ඒ ඒ අවස්ථා අනුව ඒ ඒ ප්‍රමාණයට අපිට මේක තේරුම් ගන්නට වෙනවා. පින්නොත් ඉන්නේ කියන්නේ අපි මේක ගැඹුරු අපිට තේරෙන්නේ නැහැ කියලා. මේක තමයි අපි දිගින් දිගටම අපි මේ පින්නොත් එක සාකච්ඡා කරන්නේ. ඒ වගේම අපිත් මේක අදාළ බණ අහනවා. අපි සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. අපිත් ඒක වඩමින් තමයි මේ අත්දැකීමත් අපට පුළුවන් මට්ටමින් කියන්නේ. පින්නතුනි ගැඹුරුයි මේක අපට අලුත් කියලා මග අරින්න එපා. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ටද? බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයි. දහමක් දන්න අයට දහමක් නොදන්න අයට විතරක් නෙවෙයි. එකල ඉන්දියාවේ මතවාද 62කින් වෙරිලා හිටිය මතවාද නිසා අවුලෙන් අවුලට පත් වෙලා හිටිය ජන සමාජයකටයි සම්පූර්ණයෙන්ම ප්‍රෝන් ව්‍යුහයක හිටිය සමාජයකටයි බුදුහාඳුරන්ට බණ කියනෝනේ. නමුත් අපේ මනස ඉච්චරම පින්නතුනේ අවුල් වියවුල් වෙලා නැහැ. අපේ මනස හුඟක් දුරට නිර්වෘල්. එවැනි නිර්වෘල් මනසකට පින්නතුනේ අපට මේක අහන්න පුළුවන්. අපි දක්ෂයි. ඇතැම් විට මේ පින්නතුන් ලෝකයේ ඉහළම අධ්‍යාපන ආයතන වලින් සුසුකන් ලැබපු අය. ලෝකයේ ඉහළම ආයතන වලින් උපාධි ගත්ත අය. ලෝකයේ ඉහළම රටවල් වලින් ආපු ඉහළම බුද්ධිමතුන් එක්ක වැඩ කරන, ඇසුරු කරන, ඒ ඇත්තක ඉගෙන ගත්ත අය මේ පින්නතුන්. ඒ නිසා ඔබ අදක්ෂයේ කියලා කියන්නේ පව ඔබ දක්ෂය සඳහා. ඔබ අදක්ෂයේ කියලා කියනවා නම් ඒක සිතුවිලි මාත්‍රයක් විතරයි. අදක්ෂ නම් පින්නතුන් යලි යලිත් මේක අපි අහන්නට ඕන. මේක අහලා හරියට අපි ජීවිතේ දැනගත්තොත් තමයි පින්නතුනි එදාට තමයි අපි කියනවා විවාහාරයට මේක දැනගත්තට පස්සේ තමයි ආඩම්බර වෙන්න ඕන. නැතුව පින්නතුනේ අපිට ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැහැ. දරුවෝ ඉගෙන ගත්තා කියලා හෝ තමන්ගේ රූපේ ලස්සනයි කියලා හෝ කටහඬ ලස්සනයි කියලා හෝ බොහොම වටිනා වාහනයක් පාවිච්චි කරනවා කියලා හෝ මහා ලොකු බිල්ඩින්ග් අයිති කියලා හෝ ආඩම්බර වෙන දෙයක් නැහැ පින්නතුනේ. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් එයා දිහා හොඳට බලන්න කියලා. මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් එයා දැස හොඳට බලන්න. බලලා හිතන්න මමත් අතීතයේ මේ වගේම ධනවත් උසස් කෙනෙක් වෙලා හිටියේ කියලා බලන්න කියලා. ඒ වගේම ලෝකේ දැඩි දුක් විඳින කෙනෙක් ඉන්නවා නම් අහක බලාගෙන යන්න එපා. එයා දැසත් හොඳට ඇස් දෙක හොඳට මැරලා බලන්න. බලලා හිතන්න මමත් මේ වගේ අතීතයේ දුක් විඳපු කෙනෙක් කියලා. වරක් අර බුදුහාමුදුරුවෝ මහාමග යනකොට කඩිගුල දැකලා කඩිගුල ළඟ නැවතිලා මද සිනහාවක් පෑවා. මේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි ඇයි මේ සිනහසෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මේ කඩිගුල අතරේ සක්විති රජුණ වෙච්ච කිසිම කෙනෙක් නැහැ කියලා. සක්විති රජ කියන්නේ පින්නතුනි මේ මුළු පෘථුවියටම එකම රජ කෙනෙක් බවට පත් වීමයි සක්විති රජ කියලා කියන්නේ. එහෙම රජවරු කලින් කල ලෝකේ පහළ වෙන බොහොම දීර්ඝ කාලයකට වරක් පහළ වෙන්නේ. අර කඩිගුල අතරේ පින්නතුනි සක්විති රජුණ වෙච්ච කිසිම කෙනෙක් නැහැ කියලා. එහෙනම් පින්නතුනි මනුස්ස ලෝකයේ මේ එක රටක පොඩි ඉඩමකට අයිතිකාරයෙක් වුණා කියලා ආඩම්බර වෙන්න එපා. ලොකු දෙයක් ලැබුවා කියලා ආඩම්බර වෙන්න එපා. ඒක Tamanta හිමි වෙන්න තත්පර ගානක් යන්නේ. ඒක ඇසිපිය හෙලිල්ලෙන් ඔක්කොම ටික හිමි වෙනවා. ඉඩම ගිය විතරක් නෙවෙයි. Tamange ශරීරයත් එක්කම හිමි වෙනවා. එහෙම නෑ කියලා කියන්න පුළුවන් කාටවත්? එහෙම නෑ කියලා හිතන් ඉන්නවා අපි. එහෙම තමයි හිතන් ඉන්නේ. නමුත් වෙනතුනේ ඒක අනිවාර්යෙන්ම අපට වෙනවා අවුරුදු තව 100කට කලින්. 100ක් කියන්නේ නැහැ මෙතනින් ඊටම කලින් වෙනවා. උපරිම වශයෙන් 100කට කලින් ඒ ඉරණමට අපිපත් වෙනවා. ඒ කිව්වේ ඉතින් මේ වෙනතුන්ගේ වයස අඩිය පේන්නේ නැති හින්දා කිව්වේ. මේ කෙසේ වෙතත් වෙනතුනේ මේක තමයි සත්‍ය தත්ත්වය. ඒ නිසා මීට වඩා ඉහළ தත්වයකට අපි යන්නට ඕන. ඒ යන්නේ පින්නතුනි ධනයෙන් නෙවෙයි අපි ජීවිත ජයග්‍රහණය කරන්නේ. ධනය අපට ඕන. ධනෙ උපරිම වශයෙන් උපයන්න. හොඳම ලස්සන ගෙවල් හදාගන්න. ලෝකයේ ඉහළම තාක්ෂණික වාහනය පාවිච්චි කරන්න. නිහතමානීකමට කියලා මේ පරණ වාහනවල යන්න එපා. හොඳම වාහනයක් ගන්න. හොඳම ලස්සන ඇඳුම් අඳින්න. හොඳම ඔරලෝසු පාවිච්චි කරන්න. හොඳම වාහන පාවිච්චි කරන්න. හැබැයි ඒ පාවිච්චි කරන දේවල්ට වඩා තමන් වටිනා කෙනෙක් වෙන්න. තමන් වටිනා කෙනෙක් වෙන්න. ඒ පාවිච්චි කරන වාහනයට වඩා වාහන යන කෙනාගේ වටිනාකම අඩුවේ නම් ඒක එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ වාහනේ යන කෙනා වටින්නේ ආභරණ පැනඳගත්තට විතරක් නෙවෙයි. එයා ඉහළම දර්ශනයක ඉහළම මානසික සුවයක මෙන්න මේ පටිච්ච සමුප්පාදය දක්නා නුවණ මෙනෙහි කර කර යන කෙනෙක් වුණොත් ඒ කෙනා ඩ්‍රයිව් කරනකොට තමන්ගේ වටා විටාව යන වාහනවල යන ඔක්කොම අයට මෛත්‍රී වඩමින් අනේ මගේම මේ දරුවෝ ටිකක් මගේම පුතුන් ටිකක් දුවල ටිකක් මගේ සහෝදර සහෝදරයෝ ටිකක් මේ මං යන වාහනය දෙපස සිව්පස යන අයත් කියලා හිතමින් යන්න. එතෙන්දී පින්නතුනි තමන් ඉන්නේ ඉහළම මානසිකත්වයකින්. එතෙන්දී වෙන කෙනෙක් එකපාර තමන්ගේ ලේනකට දැම්මට කේන් තියන්නේ නැහැ. එක කෙනෙක් පිටිපස්සෙන් එන කෙනෙක් ඉක්මනට හොන් ගහුවට කේන් තියන්නේ නැහැ. ඇතැම් විට හොන් ගහන්නේ පින්නතුනි අමනාපයට නෙවෙයි. ඇතැම් විට වාහනේ මොකක් හරි දෝෂයක් නිසා ඒ පිටිපස්සෙන් එන හොන් ගහන්නේ. වාහනේට අනතුරක් වෙන යන්නේ නැහැ හොන් ගහන්නේ අමනාපෙම නෙවෙයි. ඒ නිසා හිත නරක් කරගන්න එපා පින්නතුනි. ඒ යන හැමදෙනා කෙරෙහිම අපට මෙත් සිට වදමින් අර අපි යන වාහනේ යන්න පුළුවන් නම් එදාට අපි යන වාහනයට නියම වටිනාකම දුන්නා වෙනවා. දැන් අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපි ওই ධර්ම සාකච්ඡාවට යනකොට අපි මේ ලොවැඩ සංග්‍රහ කවි හැම කී කියන්නේ වාහනයක්දී මේ සුභාසිතේ කවි කී කිය අපි යන්නේ ධම්මපදයේ ගාථා ලස්සනට සජ්ජායනා කරමින් අපි යන්නේ. ඇත්තෙම අපි ලංකාවේ ඉන්නවා නම් ඉතින් වාහන කවදාවත් පදවන්නේ නැහැ. නමුත් මෙහෙදී අපට ඒක කරන්න වෙනවා. නමුත් පින්නතුනි ඇතැම් විට ලංකාවේ හාමුදුරු කෙනෙක් වාහනයක වාඩි වෙලා දානකට බණකට යනවට වඩා කුසල් වඩමින් ඇතැම් විට අපි ඒ වාහනේ ඩ්‍රයිව් කරන්නේ. කුසල් වැඩෙන විදිහට අපි ඒක කරන්නේ. ඒ නිසා අපි පාවිච්චි කරන වාහනේ හෝ අපි ලැබපු අධ්‍යාපනයේ හෝ අපි යන අධ්‍යාපනික ආයතනය වශයෙන් හෝ වේවා අපි යම් දෙයක් නම් කරන්නේ ඒදී අපි ඊටාම සද්භාවයෙන් ඊටාම අවංකව ධර්මයේ වෙනුවෙන් ඒ විතරක් නෙවෙයි අපට සිව්පස්යෙන් උපස්ථාන කරන බොහොම මහන්සියෙන් හරිහම්බ කරලා ධනය කැප කරන මේ පින්නතුන්ට උපරිම පිනක් වෙන විදියට මේ අතන්ට උපරිම ගෞරවයක් වෙන විදියට අපි නිතරම හැසිරෙන උත්සාහ කරනවා. අඩුපාඩුත් වෙන අවස්ථා තියෙනවා. නමුත් උපරිම හැසිරෙන උත්සාහ කරනවා. ඒක අපි හිතනවා මේ අතන්ට කරන සැබෑ ප්‍රතිපකාර කිරීමක් කියලා. මේ පින්නතුනුත් පින්නතුනි මේ අතන්ට ආඩම්බර වෙන්න ඕන නම් ආඩම්බර වෙන්න ඕන මෙන්න මේ දර්ශනය දැනගත්තු දවසට. ඇයි ඒකට හේතුව? මේ දර්ශනය දැනගත්තු අය පින්නතුනි අබෞද්ධයන් අතර විතරක් නෙවෙයි. බෞද්ධයන් අතරත් ඉතාම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඒකයි තියෙන අවසනාව. අපි ඒ සියලුම දෙනා පසු කරලා ඉහළම මානසික මට්ටමක අපි දැන් ඉන්නේ. ඒ කියන්නේ පින්නතුනි වෙනත් විදියකින් ගන්නවා නම් අපි කාලයෙන් ප්‍රයෝජන අරගනින් මේ ඉන්නේ. බණහනමයි කියලා කියන්නේ මේ දර්ශනය අනුව අපේ චින්තනය අපි සකස් කරගන්නවායි කියන එක. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ ජීවිතවලින් අපි කර යුතු වැදගත්ම දේවල් ටික මොකක්ද කියලා. දැන් අපි ජීවිතවල අපේ දෙමව්පියන්ට සලකනවා, අපේ දරුවන්ට සලකනවා, අපේ ගේ දොර ඉඩ කඩන් ටික දිනු කරගන්නවා, අපි තව උසස් අධ්‍යාපනය ලබනවා. මේවා අපි කළ යුතුයි. මේවා පින්නතුනි ඉතාම වැදගත්. මේවා අපේ ජීවත් වෙන අවශ්‍යයි. ස්වාමීන් වහන්සේලා හැටියට අපිත් ඉස්කෝලේ යනවා, අපි තාම ඉගෙන ගන්නවා. ඒවා යම් යම් ප්‍රමාණයෙන් අපට වැදගත්. නමුත් පින්නතුනි ඒ දේවල් අතුරින් ලෝකේ වඩාත්ම වැදගත් දේ මොකක්ද කියන එක බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. ඒකට හොඳම සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ 4 වෙනි පොතේ තියෙන 6 වෙනි නිපාතයේ තියෙන අනුත්තරීය කියන සූත්‍රය. මෙන්න මේ අනුත්තරීය සූත්‍රයෙන් දේශනා කරනව පින්නතුනි අපි කල යුතු වටිනාම දේවල් ටික මොකක්ද කියලා. අපි කල යුතු කරනව නම් කරන්න ඕන වටිනාම දේවල් ටික මොකක්ද කියලා මේකේ සඳහන් වෙනවා. මොකක්ද ඒ කරුණ වලින් පළවෙනි කාරණය? ඒ කාරණා වලින් පින්නතුනි පළවෙනි කාරණය තමයි මොකක්ද? පළවෙනි කාරණය තමයි පළවෙනි කාරණය තමයි දක්ෂණානුත්තරිය. දක්ෂණානුත්තරිය කියලා කියන්නේ පින්නතුනි දකින දේවල් වලින් උතුම්ම දේ මොකද්ද කියලා. දැන් අපි කරන දේවල් වලින් උතුම්ම දේ මේ බුදුහාඳුර කියන්නේ අපට. දන්නව නම් දකින දේවල් වලින් උතුම්ම දේ තමයි ඇස් දෙකෙන් දකින්න තියෙන දේවල් වලින් බුදුහාමුදුර දකින්න එක. බුදුහාමුදුර සරණ ගිහිපු ඒ මාර්ගය යන ස්වාමීන් වහන්සේලා ආර්ය උතුමන් දකින්නට ලැබීම. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ නුවණින් දැකීම. මෙන්න මේක තමයි පින්වතුනි උතුම්ම දේ. පින්වතුනි බුදුහාරයන් කාලේ හිටිය සමහර අය ස්වාමීන් වහන්සේලා දකින්න ඇතැමිට බොහෝ දුර බැහැර ප්‍රදේශවලට ඒවන්ට වාහන තිබුණ නැහැ පහින් ඇවිදගෙනම ගියා. පහ ගමනින් ඈත ප්‍රදේශවලට ගියා. දැන් කාලේ උනත් පින්වතුනි ලංකාවේ සමහර අය ඉන්නවා ශ්‍රද්ධාවන්ත අය ඇතැමිට ආරණ්‍ය වන ස්ථානවලට ඈත ප්‍රදේශවලට පාරවල් නැහැ හරියට පහින් යනවා දානමාන උයාගෙන හැතැම්ම ගණන් පහින් යනවා. ගේ පින්නතුන් විතරක් නෙමෙයි අපිත් ඇතැමිට හොඳ ස්වාමීන් වහන්සේලා දකින්න සැතපුම් හතර පහ අපි පයින් යන හොයාගෙන ස්වාමීන් වහන්සේලා. පින්නතුනි ආර්ය උතුමන් දකින්නට යෑම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා නම් උන්වහන්සේලා දකින්න යෑම තමයි පින්නතුනි දර්ශනයන්ගෙන් දකින දේවල් වලින් උතුම දෙවෙනි. ඒ වගේම පින්නතුනි ඊළඟ කාරණේ තමයි දෙවෙනි එක මොකද්ද? අසන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද කියන එකත් බුදුහාමුදුර දේශනා කළා සවනානුත්තරී විදියට. ඒ තමයි පින්නතුනි මේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ වූ හේතුඵල ධම සහ ඒ වගේම කර්මය පිළිබඳව අපි දකින නුවණ. ප්‍රඥාවේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි කර්මය සහ කර්මඵලය පිළිබඳව තියෙන අවබෝධය. ඒකට කියනවා කම්මස්සකතා සම්මාදිටිය කියලා. අපි පින්නතුනි හොඳ හිතින් හිත හොඳට තියාගෙන හොඳ කර්ම කරවතින් අපට හොඳ ආනිසංස ලැබෙනවා. ඒ වගේම අපේ හිත පිරිසුදු වෙලා අපේ කයින් වචනයෙන් සිතින් වැරදි දේවල් කරවතින් අපට ඒකෙන් මොකද වෙන්නේ? හිත හොඳට තියාගෙන හොඳ දේවල් කරවතින් හොඳ කුසල් විපාක ලැබෙනවා. හිත පිරිසුදු වෙලා යමක් කළොතින් තමන්ට ආදීනව ලැබෙනවා, තමන්ට අයහපත මතු ලැබෙනවා. මෙන්න මේ ගැන තියෙන අවබෝධය තමයි පළවෙනි පියවර. මෙන්න මේ පළවෙනි පියවර කෙනෙක් දන්නව නම් ඒ තැනැත්තා තමන්ගේ ජීවිතයේ ලැබෙන හැම වෙලාවකදීම කරන්නේ හොඳ දෙයක් යහපත් දෙයක්. හැම වෙලාවෙම කරන්නේ යහපත වෙන හේතු වෙන දෙයක්. ලෝකෙට අයහපත වෙන පොඩ්ඩක් අධ්‍යයනය කරන්නේ දැනුවත් කරන්නේ. යාට අතපසු වීමක් වශයෙන් වෙන පුළුවන්. හැබැයි දැනගෙන යා යහපත වෙන දයක් කරන්න යා දන්නවා ඒකේ ආදීනව සමන්තම ලැබෙනවායි කියලා. ඒ වගේම පින්නතුනි අපි මේ පරිහරණය කරන අපේ ශරීරය කවදා හරි දවසක අපි අතහරිනව නේද? අපේ ශරීරය අපි අතහරිනවනේ. අත්හැරපු දවසකදී සමහර අවස්ථාවලදී සමහර විට අපි ඉපදෙන ආත්ම භාව තියෙනවා ඒ ශරීරය දිහා අපිම බලාගෙන ඉන්නවා. ඇතැම් විට නැවත මව කුසකට වගේ තැනකට නොගියොතින් ඇතැම් විට සමහර අමනුෂ්‍යකෝ සමහර දෙවි කෙනෙකු නොවතින් ඉහළින් ඉඳගෙන මේ ශරීරය දිහා යාම බලාගෙන ඉන්නවා. යාතම කලින් තියෙන ශරීරය දිහා බලාගෙන ඉන්නවා. දැන් අපි අද පරිහරණය කරන අපි මේ සම්පූර්ණ විශ්වාසය දෙන්නේ මේ ශරීරය මගේ කියලා නේ. නමුත් මේක Taman තහිම වෙලා මේක පැත්තක තියාගෙන මේ දෙස වෙන කෙනෙක් විදියට Tamanම වෙනත් තැනකින්නම් බලාගෙන ඉන්න අවස්ථාවක් එනවා. Tamanගේ ශරීරයට අවසන් ගෞරව දක්වන හඬන දොඩන දරුවෝ පේනවා. ගුණ කතන කරන ඇතැමිට හාමුදුරුවොත් පෙනේ. ඔහොම වෙන වෙලාවිද පින්නතුනි තමන් බලන්න මේ තමන් අත්හැරල ගියපු ශරීරයෙන් තමන් කොච්චර නම් ලෝකෙට යහපත කරලා තියෙනවද? මේ ශරීරයෙන් මේ අත් දෙක උපයෝගී කරගෙන වැඩිහිටියට තමන් කොච්චර සලකලා තියෙනවද? මේ තමන්ගේ අත් දෙක ශක්තිමත් කරපු තමන්ගේ අම්මට තාත්තට තමන් කොච්චර මේ අත් දෙකෙන් සැලකුවද? මේ දෙපය උපයෝගී කරගෙන මං කොච්චර පින්කම් වලට ගියාද? මේ මගේ ඇස් දෙකෙන් මං අනිත්‍ය දිහා කරුණාවෙන් මෛත්‍රියෙන් බැලුවද? මේ ශරීරය මං යොදාගෙන කොයිතරම් දාන සීල භාවනා පින්කම් කළාද කියලා Tamante එදාට බලන්න පුළුවන් නම් පින්නතුනි. තමන්ට කොච්චර සතුටක්ද නේ? එහෙම නැතුව මේ ශරීරය නිසා ආඩම්බර වුණා, අනිත් අය ළඟදී තමන් ලස්සනයි කියලා උඩඟු වුණා කියලා හිතුවට එදාට තමන් සතුටටපත් වෙන්න බෑ. පින්නතුනි, මේ අවබෝධය ලැබෙන්න ලැබෙන්න අපි හුඟක් නිහතමානී වෙනවා. අපි හුඟක් ගුණ දහමෙන් පෝෂණය වෙනවා. අපි වඩ වඩාත් මාධ්‍යාත්ම වශයෙන් ඉහළට යනවා. එතකොට මෙන්න මේ කර්ම ශක්තියත් එක්ක තමන්ට ලැබෙන මේ සවනානුත්තරීය ප්‍රතිඵලයක් වේ. ඒ කර්මය පිළිබඳව අදහන විශ්වාසයටත් වඩා ඉහළ ගියපෝ හේතුඵල ධම පටිච්චසමුප්පාදය පිළිබඳව ඇතිවීම නැතිවීම නුවණ දකින, ඇතිවීම නැතිවීම පිළිබඳව දකින නුවණ අපට තියෙනවා නම් ඒක තමයි පිනතුණි. අපි මේ ඇසලා දෙසවනින් අහලා ලබන මේ සවනානුත්තරයෙන් ලබන ඉහළම ප්‍රතිඵලය වෙන්නේ. ඒකෙන් තමයි පිනතුණි ටිකෙන් ටික ලෝකෙට තියෙන බැඳීම අඩු වෙන්නේ. ලෝකයට කරන ආසාව ටිකෙන් ටික අඩු වෙන්නේ ඒත් එක්ක. ලෝකයේත් එක්ක තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙන්නේ ඒත් එක්ක. අර පින්කම් කරාට විතරක් මේක ලැබෙන්නේ නැහැ පින්නතුණි. සමහර අය පින්කම් කරන්න සමහර අයත්ගේ ලෝභය වැඩිත් වෙනවා. සමහර අය පින්කම් කරන්න ඇතැම් විට මාන්නයත් වැඩි වෙන පළක්කයි. පින්කම් කිරීම අනිසස් තමන්ට ලැබෙනවා. දන් දීමේ හැටියට භවෝග සම්බස්සස්සෙන් ලැබෙනවා. ඒක නොලැබියන්නේ නැහැ. නමුත් පින්කමකින් තමන් අපේක්ෂා කරන සැබෑ ප්‍රතිඵලය සමහර ඇත්තන්ට නොලැබියනව පින්නතුණි. තමන්ගේ නුවණ, තමන්ගේ ප්‍රඥාව හරියට යොදා ගන්න තමන් දක්ෂ වුණේ නැත්නම් අන්න එතෙන්ද තමයි මේ ප්‍රඥාවේ දෙවැනි පියවර වන පටිච්ච සමුප්පාදය පිළිබඳව අපි දැනුමක් ඇති කරගත යුත්තේ. එහෙම නැත්නම් අපි පින්කම් කර කර මාන්න ඇති කරගන්නවා. ඇතැම් විට හාමුදුරන්ට උපස්ථාන කළත් ඇතැම් විට අපි පිනට අමතරව තව ඇතැම් විට අකුසලයකුත් කරගන්නවා. ඒ නිසා පින්නතුනි මේ පින්කම් කරන්නෙම පින්නතුනි අපේ සසර ගමන යහපත් වෙන සහ අපේ මනස සුවපත් වෙන්න. මේව කරලා අපි නැවත ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා නම් පින්නතුනි අපි කරපු පින්කමේ වටිනාකම අඩු වෙනවා. දැන් අපි මේ පින්තුන් කරන පින්කම් ගැන අපි නිතර අගය කරන මෙයන්ට පින් දෙනවා. ඒක අපි කරනවා. ඒක අපේ යුතුයකම. නමුත් පින්කම් කරන කෙනෙක් වශයෙන් පින්තුනි ඒක මාන්නය වැඩි කර ගැනීම සඳහා තමා යොදාගත යුතු නැහැ. එහෙම වුණොතින් තමන් කරන මේ පින්කමේ වටිනාකම අඩු වෙනවා. ඒ නිසා වඩාත්ම වැදගත් වෙන්නේ මෙවැනි පින්කම් කරන්න තමන්ගේ හිතේ පිරිසුදු බව වැඩි වෙන්න ඕන, තමන්ගේ ළඟ නිහතමානීකම වැඩි වෙන්න ඕන, තමන්ගේ ළඟ මෛත්‍රිය වැඩි වෙන්න ඕන, ආඩම්බරකම අඩු වෙන්නට ඕන. මෙහෙමුණොතින් තමයි අර පින්කම් නිසි ලෙසම තමා සම්පූර්ණ කරගත්තා වෙන්නේ. දැන් අපි දන්නවා සමහර මේ පින්තුන් ස්වාමීන් වහන්සේට අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපට උපස්ථාන කරනකොට අපි ඇත්තෙම පින් දෙනවා. ඉතින් ඒ පින්තුන් කියන්නේ ඇත්තෙම ස්වාමීන් වහන්සේලා මේ කරන ධර්ම දාණය ඇති අපට මේ උපස්ථාන කරන්න කියලා. ඒතොර ඒ පින්තුන් බලාපොරොත්තු වෙන්නේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ධර්මය. මෙන්න මේක තමයි පින්නතුනි සැබෑ බෞද්ධයෙක් ළඟ තියෙන ලක්ෂණය. ඒ නිසා ස්වාමින් වහන්සේලාගෙන් අපි ලබන ප්‍රධාන දේ තමයි සද්ධර්මය. බුදුහාඳුරගේ කාලේ හිටිය පින්නතුනි උග්ග කියලා ගෘහපති. මේ උග්ග කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ඔහු සුවිශේෂ කෙනෙක්, ඔහු අනාගාමී කෙනෙක්. ඔහු කියනවා මම ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්න යද්දී මම ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන්නේ. ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කරන මේ ස්වාමීන් වහන්සේලා මට මුණ ගැහුණු ගමම මං අහන්නේ. ස්වාමීන් වහන්සේලාගෙන් ධර්ම කාරණයක් මං අහන්නේ. ස්වාමීන් වහන්සේලා මට ධර්ම කාරණයක් නොකියනවා නම් මම දන්න ධර්ම කාරණයක් ස්වාමීන් වහන්සේට කියනවා කියලා. බලන්න කොච්චර වටිනවද කියලා. දැන් මේ පින්තුනුත් දන්න හොඳ ධර්ම කාරණා ඇදී දැන් අපේ පින්තුනු ඉන්නවා සමහර කාරණා අපට ඇවිල්ලා කියන හොඳ කාරණා දැනගත්තාම. ඇතැම් විට අපිම කියපු කාරණේක අතපසු වීම වෙච්ච කාරණයක් ඇතැම් විට මේ පින්නතුන් කියනවා. ඒක හොඳ දෙයක්. මේක තමයි පින්නතුනි විය යුත්තේ. එතකොට ස්වාමින් වහන්සේලා ඇසුරු කිරීමෙන් අපි ලබන ප්‍රධානම ප්‍රතිඵලය මේක. ස්වාමින් වහන්සේලාගේ ගුණකතන විතරක් නෙවෙයි. ඒ සද්ධර්මයේ තුලින් අපේ ජීවිතේ දුක නැති වෙන විදිහේ මාවත අපි අසහා දැනගන්නට ඕන. එහෙම අහලා දැනගෙන ඒ මාර්ගයේ පිළිපැද්දොත් පින්නතුනි අපට පින්නතුනේ අපේ මලගෙදරට හාමුදුරු අඩු නැහැ කියලා අපි දුක් වෙන්නේ නැහැ. අපි අසනේපු වෙච්ච ණයදී හාමුදුරු අපිව බලන්න ආවේ නැහැ කියලා කනගාටු වෙන්නේ නැහැ එහෙනම්. මේ පින්නතුන් අහලා ඇති බිම්බිසාර රජතුමා ගැන. බිම්බිසාර රජතුමා කියන සුවිශේෂී කෙනෙක්. ඔහු තමයි මේ ශාසනයේ පළවෙනි ආරාම පූජාව කරපු කෙනා. ඉන්දියාවේ තිමිච්ච ඉන්දියාවනේ දඹදිව තිමිච්ච දඹදිව කියලා කියන්නේ දැන් තියෙන ඉන්දියාවට වඩා ලොකුයි. බාහිර රටවල ඔක්කොමත් එක තියෙන රටක් දඹදිව කියන්නේ ඒ දඹදිව කොටස් හතරකට බෙදලා එයින් එක කොටසක හිමිකරුවෙක් තමයි මගධයේ අයිතිකාරය තමයි බිම්බිසාර රජතුමා කියලා කිව්වේ. මේ බිම්බිසාර රජතුමා තමයි පළවෙනි ආරාම පූජාව කළේ වේණුආරාමයේ පූජා කළේ. මෙහෙම පූජාවක් කරපු රජතුමා පින්තුනේ බණහාලා සෝවාන් ළෙහිදී. රජතුමා අවසාන කාලේ තමගේ පුතාගෙන් අජාසත් පුතණුවන්ගෙන් දැඩිසේ පීඩාවට පත් වුණා. පීඩාවට පත්වලීටි අවස්ථාවේදී පින්නතුනි බුදුහාමුදුරෝ බිම්බිසාර රජතුමා බලන්න ගිහිපු බවක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම බිම්බිසාර රජතුමාවත් බුදුහාමුදුරෝ මාව බලන්න එන්නේ කියලා පණිවිඩයක්වත් යවපු හිතින් සිතුවිල්ලක්වත් හිතපු බවක් ධර්මයේ තුල සඳහන් වෙන්නේ නැහැ. හැබැයි රජතුමා අමනාපුනේත් නැහැ. රජතුමා ඈත ඉඳගෙන බුදුහාමුදුරෝ ගිජ්ජකූට පර්වතයේ සක්මන් කරන බල සතුටු නැහැ කියලා සඳහන් වෙනවා. ඇයි ඒකට හේතුව රජතුමා දැනගත රජතුමා සෝවාන්ලෙ ඉන්නේ කායික වශයෙන් පීඩාවක් ලැබුණට සසර ගමන හැටියට රජතුමාට හානියක් නැහැ. මාව බලන්න බුදුහාමුදුරෝ එන්න ගත කරන කාලයේදීත් බුදුහාමුදුරෝ අනේ තව කෙනෙකුට ධර්මපදයක් දේශනා කරයි කියන පැතුමක් ඇතැම් විට රජතුමාට තේන්නේ නැති. පින්නතුනේ දා බිම්බිසාර රජතුමාට බුදුහාඳුර මුලින්ම මුණ ගැහුණේ බුදු වෙනත් කලින්. අර ගිහිගෙන ඉක්මලා පැවිදි වෙලා පින්නපාත යනකොට තමයි මුණ ගැහුණේ. ඊට පස්සේ කිව්වා ඔබතුමා මගේ රටින් භාගයක් පිළි අරගෙන අපි දෙන්න රටේ රජ කරමු කියලා. ඇත්තෙම පින්නතුනේ සුදෝන රජතුමා කියලා කියන්නේ බොහොම මේ පොසල් රටේ පොඩි රාජ්‍යයක්. පොසල් රටේ පොඩි ප්‍රදේශයක් ඇතැම්ද ලංකාවගේ පොඩි ප්‍රදේශයක්. ලංකාව භූමි ප්‍රමාණයෙන් එච්චර ලොකු නෑනේ. දැන් මේ වගේ රටක් එක බලනකොට පොඩි රටක් නේ ඉන්දියාවත් එක බලනකොට ඒ වගේ කිමුලත කියන්නේ කුඩා ප්‍රදේශයක්. නමුත් මගදෙන් භාගයක් කියලා කියන්නේ විශාල භූමි ප්‍රදේශයක්. කිව්වා මගේ රටෙන් භාගයක් ඔබට දෙන්නම් අපි දෙන පාලනය කරමු කියලා. එතකොට මහා සිද්ධාර්ථ තාපසය සඳහන් කළා මට එහෙම අවශ්‍ය නැහැ මම මේ සම්පත් අත්හැරලා ආවේ කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ බුදු වුණාට පස්සේ කලින්ම පළමුවෙන්ම මගේ නගරයට වඩින්න කියලා. බුදුහාමරේක මතක තියාගෙන ඉඳලා උන්වහන්සේ කිඹුල්වතට තමන්ගේ ඥාතින් ඉන්න ප්‍රදේශයට වැඩම කරන්න කලින් තමන්ගේ ඥාතින් වෙන සාක්‍යයන් නිග්‍රෝධාරණ පූජා කරන්න කලින් බිම්බිසාර රජතුමා වේළුවනාරාමයේ පූජා කළා. එහෙම පූජා කරපු රජතුමාට බුදුහාමරේ ධර්මයෙන් අනුග්‍රහ කළා. ඒ ධර්මයේ ප්‍රතිඵල ලබාගත් රජතුමා පිනතුනේ කටයුතු කර ආර විදියට. එනිසා පින්නතුනේ අපේ අවසාන කටයුතු එහෙලින් කිරීම විතරක් නෙවෙයි අපේ බලාපොරොත්තු තිබිය යුත්තේ. ඇතැම් විට අපේ අවසාන කටයුතු සිද්ධ කරනකොට අපි ඇතැම් විට ජීවත් වෙන සුගතියක නොවෙන්නත් පුළුවන්. අපි ගැන ලොකු ගුණ කතන කරමින් නේද පිරිස විශාල පිරිසක් රැස් වෙලා සාද පවත්නකොට අපි ඇතැම් විට දුගතියක වෙන්නත් පුළුවන් නේ. බොහෝ විට එහෙම තමයි වෙන්නේ. ධර්මය අනුගතවෙන් ඒකයි වෙන්නේ සත්‍යය. ඒ නිසා පින්නතුනේ අපි වඩාත්ම බුද්ධිමත් වෙන්න ඕන එතන ඉහලින් කටයුතු කිරීම විතරක් නෙවෙයි. ඊට කලින්ම අපේ ගමන් මඟ නිවැරදි කරගෙන අපි වඩාත්ම කුසලයෙන් ශක්තිමත් වෙන්න එක. එතකොට පින්නතුනේ මිය ගියාට පස්සේ කරන කටයුතු තමයි ලොකු වටිනාකමක් ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි අනිත් කාරණේ තමයි පින්නතුනේ අපි නිතරම මේ පින්දහම් කරනකොට ඇතැම් විට අපි හොඳ දේවල් කළාත් ඇතැම් විට අපි කීර්තියක් බලාපොරොත්තු වෙනවා. මේකත් පින්නතුනි අපේ තියෙන වැරදීමකින් වෙන දෙයක්. යමක් අපි හොඳ දෙයක් කරනකොට පින්නතුනි කරපු මොහොතේම තමන්ට ආනිසංසය ලැබෙනවා. තමන්ගේ හිතේ ඉහළම මානසික ස්වභාවයක් තියෙන්නේ. අනිත් කෙනෙක් ප්‍රශංසා කරනවා කියන එක ඉතාම ලාමක දෙයක්. ඒක පොඩි මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ අපි ගැන ප්‍රශංසා කරන කෙනා අනිත් පැත්තට හැරිලා බැන බැන යනත් පුළුවන්. ඒක තමයි හුඟක්ලට වෙන්නේ නේ. නමුත් පින්නතුනි යම කෙනෙකුට උදව්වක් කළ උපකාරයක් කළ පුළුවන් නම් නොදැනෙන විදියට උදව් කරන කයට එයාට දැනෙන්නවත් අවස්ථාවක් නැලවෙන විදියට. ඒක තමයි වටින්නේ. එතකොට වටිනාකම වැඩි. ඒ වගේම සමන්ට උදව් කරන්න නැති විතරක් නෙවෙයි. අපට අපේ ජීවිතයට හානි කරන අපට ඊර්ෂ්‍යා කරන හැටත් උදව් කරන්න. ඒක තමයි පින්නතුනි වටින්නේ. ඒක තමයි බෝධිසත්ව සංකල්පය කියලා කියන්නේ. එතකොට තමන්ගේ පර්සනලිටිය ඉහළම මට්ටමක තියෙන්නේ. සාමාන්‍යයෙන් තමන්ට උදව් කරපු තමන්ගේ දරුවන්ට හෝ දෙමව්පියන්ට හෝ තමන්ගේ ළඟම ඥාතීන්ට ගුරුවරුන්ට උදව් ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒක මිනිස්යන් අතර විතරක් නෙවෙයි සමහර සතුන් අතරත් ඒ ගුණය තියෙනවා. නමුත් මිනිස්යන් වශයෙන් සුවිශේෂත්වය තමයි අපට උදව් නොකරපු අයටත් අපි උදව් කරනවා. බෝධිසත්ව චින්තාව කියලා කියන්නේ මේ පිනතුන් අහලේ ඇති මහා කපි ජාතකය. මහා කපි ජාතකයේදී අර බෝධිසත්ව වානරයාට හානි කරපු අර අසත්පුරුෂ මිනිසයා වෙනුවෙනුත් එදා බෝධිසත්වයන් වහන්සේ උදව් කළා. ඔහුට ගමට යන කම පාරක් පෙන්නුවා. මිනිසෙක් වශයෙන් නෙවෙයි සතෙක් වශයෙන් ඉඳගෙන වඳුරෙක් වශයෙන් ඉඳගෙන මිනිස්යා ළඟදී උපරිම ගුණාත්මකතාවය ගුණය පෙන්වපු අවස්ථාවක්. මෙන්න මේකයි පිනුතුනි වටින්නේ. මේකයි වටින්නේ. මේක එකපාර අපිට හිත හදාගන්න බෑ මේ මට්ටමට. නමුත් ඒ මට්ටමට අපේ හිත දියුණුවයි කියලා කියන්නේ පිනුතුනි. ඒක හිතන්න එපා සාමාන්‍ය දක්ෂතාවයක් කියලා. ඒක ඉහළම දක්ෂතාවයක් තමන්ගේ. තමන්ගේ කමනාපෙච්ච තමන්ට හානි කරපු ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්ට කෙනෙක් මොනවා හරි හානියක් කරොත් ඒත් අපි යමනාපයනේ නේ. අපේ දරුවන්ට හරි අපේ සහෝදර සහෝදරයන් හරි කමනාප නම් අපි ඒත් එක තමනාපයනේ. අපිත් එක කමනාප වෙන්න ඕනේ. අපේ ඥාතීන් එක කමනාපෙච්ච ඒත් එකත් අපි තමනාපයනේ. ඉන්නතනේ මේ ගැටි ටිකෙන් ටික අපේ ජීවිතවල අඩු වෙනට ඕන. අඩු වෙනවයි කියලා කියන්නේම තමන්ගේ මනස ඉහළ මට්ටමක තියෙන. සවනානුත්තරය කියන කාරණය. ඊළඟ කාරණය තමයි පින්නතුනි මොකද්ද මේ පින්නතුන්ගේ සටහනේ තියෙනවා. සටහනේ අකුරු පොඩි නම් මේකනුත් බලා ගන්න පුළුවන් මේ අච්චන්ට. මොකද්ද තුන්වෙනි කාරණය? ලැබිය යුතු දේවල් අතරින් උතුම්ම දේ මොකද්ද කියන එක. ලබන දේවල්නේ උතුම්ම දේ තමයි පිනතුනි. ලාභානුත්තරය කියලා කියන්නේ ශ්‍රද්ධා සම්පatti ලැබීම. ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන් අපි ජීවිතේ ලබන හොඟා දේවල් තියෙනනේ. මිල මුදල් අධ්‍යාපනය. නමුත් ඒ දේවල්ට වඩා ශ්‍රද්ධා ප්‍රතිලාභය කියන්නේ බුදුහාඳුරන්ගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිගන්න ස්වභාවය. මේකට කියනවා ශ්‍රද්ධා ප්‍රතිලාභය කියලා. ඒ වගේම උන්වහන්සේගේ සද්ධර්මයේ සාන්දෘෂ්ටිකයි ඒ ධර්මයේ පිළිපැද්දොත් තමන්ට ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය. මේක ශ්‍රද්ධාව. ඒ වගේම ඒ ගමන් මගේ ගමන් කරන ශ්‍රාවකයන් වහන්සේලා අවංකව මේ ගමන ඍජු ප්‍රතිපදාවක යනවා කියන විශ්වාසය. පින්නතුනි මේ විශ්වාසය කෙනෙක් ළඟ තියෙනවායි කියලා කියන්නේ එයාගේ ජීවිතයේ වැඩිපුර මතක් වෙන්නේ මේ දේවල් යාට. මේ සිතිවිලි වැඩිපුර තියෙනකොට මේක තමයි සතුට යාට. බුදුහාඳුර ගැන නිතරම හිතනවා, ස්වාමීන් වහන්සේලා ගැන හිතනවා, ධර්ම කරුණු හිතනවා, මේක තමයි යාගේ ජීවිතය. එතකොට අනිත් අය බැනපු ඒවා අනිත් අයගෙන් වෙච්ච අතපසු වීම හිතන වෙලාවක් නැහැ. ඒ කියන්නේ තමන් හිතට දුක නැහැ දැන්. ඇතැම් විට තමන්ගේ කයට එන ලෙඩවත් එච්චර දුකක් නැහැ. දැන් මේකට හොඳම සූත්‍රයක් පිනතුනේ තියෙනවා සුප්පාවාසා සූත්‍රය. මේ පිනතුන් කියවලා බලන්න. අපි ඒකේ හෑන්ඩ් අවුට් එකකුත් හදලා තියෙනවා කැමති පිනතුන්ට දෙන්න පුළුවන්. සුප්පාවාසා කියන සූත්‍රය. කුද්දගිනේ කය උදාන පාළියේ තියෙන සූත්‍රයක්. සුප්පාවාසා කියලා කියන්නේ පිනතුනි සීවලි හාමුදුරන්ගේ අම්මා. සීවලි හාමුදුරන්ගේ අම්මා. සීවලි හාමුදුර කියන්නේ සුවිශේෂී කෙනෙක් මේ ශාසනයේ. සුවිශේෂවන්නේ ඇයි? සීවලි හාමුදුර සුවිශේෂවන්නේ ඇයි? හැබැයි ඊටත් වඩා විශේෂත්වයක් තියෙනවා. ඊටත් වඩා විශේෂත්වයක් තියෙනවා. සීවලි හාමුදුර මව කුසේ කොච්චර කාලයක් වුණද? අවුරුදු 7යි දවස් 7ක් හිටියා කියලා සඳහන් වෙනවා. හැබැයි පාඩුවක් නැහැ පින්නතුනේ. එනකොට ඔක්කොම සුසුකණ්ඩික තියෙනවා. එළියට එන්නදී කතා කරන්නත් පුළුවන්, ඔක්කොම දන්නවා. භාෂාවෙන් ඉගෙනගෙන ඔක්කොම. හත් දවසෙදී සරියුත් සමරොත් එකක් හදා ගන්න. ඉපදෙලා හත් දවසෙන්. ඒ කියන්නේ වයස බලන්නේ පින්නතුනි මහකොසි හිටිය කාලෙත් එක්ක. ඒ නිසා ගැටලුවක් නැහැ. පොඩක් හරි එළිය බලන්න බැරි වෙච්ච විතරයි. නමුත් ඔක්කොම අම්මා කතා කරපු දේවල් තාත්තලගේ භාෂාව ඔක්කොම ඉගෙන එන තියෙනවා. මාස 8 දිනමේදීත් ඉගෙන ගන්න සමහර ප්‍රමාණයකට දැන් සමහර අයගේ එහෙම කතා සිද්ධින් තියෙනවා. අර මව කුසේ ඉන්න කාලේ අම්මා තාත්තා දෙන කියපු කතාවක අරිතුරු ටික කියන්න කියලා කිව්වේ ඉපදුනට පස්සේ. ළමයා මව කුසේ ඉන්න කාලේ මේ අම්මා තාත්තා දෙන කතාවක් සාකච්ඡා කරමින් ඇවිල්ලා තියෙන හොඳ දීග කතාවක්. ඒක ඉවර කළා නෑ. ඉවර කරන්න ආසන්නයේ තමයි පුතා ලැබිලා තියෙන්නේ. පුතා ඊට පස්සේ කිව්වා අර කතාව ඉතුරු ටික කියන්න කියලා. පස්සේ කාලේ. ඒ වගේ තමයි මේ සීවලි හාඳුරුත් තියෙන තුනේ දැන් මේ මව කුසේ ඉන්න කාලේ අපි හිතන්නේ මොකද දන්නේ නැහැ කියලානේ. දරුවට තේරෙන හොඟක් දේවල් අම්මගේ සිතුවිලි හිටන් දරුවට දැනෙනවා. ඇතැම් විට අම්මා දරුවට හානියක් කරන්න කියලා හිත හිතෙන ඇකිරීම පිළිබඳ හිතවිල්ලක් ආවොතින් පස්ස කාලේ සමහර අවස්ථාවල මනෝවිද්‍යාවේ සඳහන් වෙනවා අම්මත් එක්ක හුඟා අමනාප වෙන දරුවන්ගේ හේතුවක් කියලා මව කුසේ ඉන්න කාලේ දරුවගේ ජීවිතයට හානියක් කරන සිතුවිල්ලක් හිතපොයි ගැන කියලා. ඒක දරුවට තේරෙනවා කියලා. ඇතැම් විට කිසිම හේතුවක් නැතුව අම්මලාට හුඟා වද දෙන දරුවෝ ඉන්නවා. අරකට එක හේතුවක් කියලා සඳහන් වෙන ඇතමිට සසරගත හේතුත් බලපානවා අර හේතුත් බලපානවා කියලා දැනට අනුමාන කරලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්. එතකොට පින්නොත්නේ අපි මේ සීවලි හාමුදුර ගැන කතා කළේ සීවලි හාමුදුර කුසේ ඉන්න කාලේ අවුරුදු 7ක් දවස් 7ක් දරාගෙන හිටියා කියලා කියන්නේ අති දීර්ඝ කාලයක්. සුප්පාවාසාවට මේ වේදනාව වෙනකොට ඇය සඳහන් කරන මොකද්ද? වේදනාවක් එනකොට ඇය සිහි කරන්නේ කොහොමද? අනේ බුදුහාමුදුරුව කියලා කියන්නේ මේ වගේ දුක්වලින් නිදහස් වෙච්ච කෙනෙක් නේද? බුදුහාමුදුරුව ධර්ම දේශනා කළේ මේ ධර්මයෙන් නිදහස් වෙන මේ දුකෙන් නිදහස් වෙන නේද? බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා කියලා කියන්නේ මේ දුක්වලින් නිදහස් වීමේ මාවතට පිළිපන්න උතුමන් නේද කිය කිය තමයි මේ අවුරුදු 7ම මේ සුප්පාවාසව ගත කළේ. බලන්න පින්තුනි දැන් කාලේ නම් අපි වෙන වෙන පුද පූජා තිය තියන්නේ නේ. නමුත් සුප්පාවාසා කියන්නේ පින්තුනි සුවිශේෂ කෙනෙක්. ඔහොත් ඔහුගේ මහත්යත් දෙන්නම සෝවාන්ලි හිටිය අය. ඒ නිසා සැලිකුතු ධර්මඥානයක් තිබුණා මේ ඇයට. ඒ නිසා මේ තත්ත්වයටපත් උනේ අර වේදනায়න හැම මොහොතකම සිහි කරන්නේ බඩ අතගාමින් සිහි කරන්නේ අනේ මේ වගේ දුක්වලින් නිදහස් වෙන නේද බුදුහාමුදුරුව කටයුතු කළේ. මෙවැනි දුක්වලින් නිදහස් වෙන නේද ධර්මයක් ලෝකේ තියෙන්නේ. මේ වගේ දුක්වලින් නිදහස් වීමේ මාර්ගයක නේද මේ ආර්ය මහා සංඝරත්නය පිළිපන්නේ මේ ගමන් කරන්නේ කීයේ තමයි මේ වේදනාව නැති කරගත්තේ. කීවල බලන්න සුපාවාසා සූත්‍රයේ ඊටම වැදගත්. ඒ විතරක් නෙවෙයි පින්තුනි සුපාවාසා සූත්‍රයේ සඳහන් වෙනවා දරුවා ඉපදුනාට පස්සේ දරුවා ඉපදෙන හේතුනේ බුදුහාමරගේ ආදර්ශය බුදුහාමරගේ ආශිර්වාදය කියලා සඳහන් වෙනවා. ඈ සුප්පාවාසාව පින්නතුනි සුප්පාවාසා මෙහෙම වේදනාවෙන් අවසන් දවස් 7 මේ දරුව ලැබෙන අවසාන දවස් 7 බොහොම දැඩි වේදනාවෙන් හිටියේ. ඉනකොට තමන්ගේ ස්වාමියාට කියනවා ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියන්න බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඔබත් වැඳලා මං වෙනුවෙනුත් නැවත වතාවක් වඳින්න. ඔබ වැඳ ඔබ ගිහිල්ලා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා වඳින්න ඔබ වෙනුවෙන් වඳින්න කලින් ඊට පස්සේ මං වෙනුවෙනුත් ආයෙ පාරක් වඳින්න. වැඳලා කියන්න මෙහෙම මං අමාරුවෙන් ඉන්නවා කියලා කියන්න කියලා. මෙහෙම කිව්ව ඉදරයි බුදුහාමුදුර සඳහන් කරනවා සුප්පාවාසා සුඛී හෝතු සුප්පාවාසා සුවපත් වේවා සුවසේ දරුවකු බිහි කෙරේවා කියලා ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයත් ලබාගෙන සුප්පාවාසාවගේ ස්වාමි පුරුෂයා නිවසට එනකොට දරුවා ලැබිලා ඉන්නවා. ඊට පස්සේ කිව්වා ආයි යන්න බුදුහාමුදුර හම්බෙන්න. ගිහිල්ලා කියන්න බුදුහාමුදුරන්ට දවස් 7කට දානයට දානය බාර ගන්න කියලා දානයකට ආරාධනා කරන්න කියලා. පින්නතුනේ බුදුහාමුදුරෙන් කාලේ තිබුණේ එක දිගට දවස් 7 දාන දීමේ ලක්ෂණේ තිබුණා. මේක සුවිශේෂී කාරණයක් පින්නතුනේ. එක දිගටම දවස් 7ක් සමහර අය දාන දීලා තියෙනවා. දැන් කාලේ සමහර අය කරන්න ඉන්නවා එහෙම. පින්නතුනේ මෙහෙම පින්කමක් කරවතින් ඒක ජීවිත කාලෙම හොඳවට මතක තියෙනවා. විශේෂයෙන් වයෝවෘද්ධ අම්මා තාත්තා කෙනෙකුට මෙහෙම පින්කමක් කරන්න පුළුවන් නම් පින්නතුනේ ඒ පින්කම මැති සුගතිගාමි වෙන්න. අවසන් කටයුතු වලට මහලු කොට වේදන් කරන්න ඕනේ නැහැ පින්නතුනේ තේරුම් ගන්න. ලෝකෙට පේන්න ඕන නම් කරන්න කමක් නැහැ. නමුත් මිය ගිය කෙනාට නම් වැඩක් නැහැ. ඒ නිසා පුළුවන් නම් ඒවත් එක්ක ඒ මෞදේමාපුවේ ඉන්න කාලේ හොඳට පින්දහම් කරන්න. ඒ වෙනි පින්කමක් කරුවොතින් හොඳ මතකයක ඒ ඇත්තන්ගේ මේක තියෙනවා. ඒ විතරක් නෙවෙයි යත්තන්ට ඒකම සුගතිගාමී වෙන හේතු වෙනවා. මේ විදියට දවස් 7ක් ආරාධනා කරාට පස්සේ පින්නතුනේ මොකක්ද උනේ? ස්වාමි පුරුෂයා නැවත ගිය බුදුහාමුදුරු හැම වෙන ආරාධනා කරන්න ගිහිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා සුපාවාස වෙනුන් සායි වැඳා. වැඳලා කිව්වා ස්වාමීනි අපේ දරුවා ලැබුණ හොඳට අපේ ගෙදර දවස් 7ක් දානෙට වඩින්න කියලා. ඊට පස්සේ බැලුවා දානේ කොහොමද කියලා. දවස් 7ේ කවුරුත් දානෙම බාර අරගෙන තියනද කියලා. දැන් කාලේ විදියට පොත්පත්වල ලිය තිබුණ නැහැ මතකෙන් තියාගෙන ඉන්නවා එහෙම. දැන් නම් අපි පොතේ ලියනවනේ නේ. දානේ ඔය කාලේ හැම පොත්වල ලියුමක් නැහැ. ඉතින් මේ කොහොමදල් බලනකොට කලින් දානියක් බාර අරන් ඒ දවස්වල. කලින් දානියක් බාර අරන්. මොකක්ද උනේ? කලින් දානියක් බාර අරන්න මොකක්ද උනේ? දානේ බාර ගන්න බෑ කියලා ප්‍රතික්ෂේප කළාද? දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන බුදුහාඳුර කලින් බාරගත්තා නම් බාරගත්තම යයි වෙනස් කරන්නේ නැහැ කියලා දැන් අපි හිතන් ඉන්නේ නේ. බුදුහාඳුර ඍජු කෙනෙක්, අවංක කෙනෙක්, කලින් කෙනාට ප්‍රමුඛත්වය දෙන්නේ එහෙම කියලා නේ. එහෙම දුනේ පින්නතුනි. කලින් දානයක් බාර නම් තිබුණත් පින්නතුනි. බුදුහාඳුර බැලුවා කවුද මේ දානය බාර දීලා තියෙන්නේ කියලා, බාර අරගෙන තියෙන්නේ කියලා. බන්නකොට ඒ කෙනා මුගලන් හාමුදුරන්ගේ ඉතාම සමීප දායකයෙක්. මුගලන් හාමුදුරන් කිව්වා දැන් මේ සුවිශේෂී දානයක් මේ ආරාධනා කරන්නේ සුපාසමි අවුරුදු 7ක් මෙහිම ඉඳලා හිටපු අවස්ථාවක්. මේක අපි බාර ගන්නට ඕන. ඒ නිසා ගිහිල්ලා බලන්න මේ දායක මහත්තයත් එක්ක කතා කරලා බලන්න පුළුවන්ද මේ දානේ වෙනස් කරගන්න කියලා. දැන් අපිත් මේ පේනතුනොත් එක සමහරේ වගේ දාන වෙනස් කරගන්නවනේ නේ. සමහර දැන් 7 දවසේ දානයක් එහෙම ආවදීන් පින්නතුනේ කලින් ඉතින් 3 මාසයක් ගානේ ආරාධනා කරන්න බෑනේ 7 දවසේ දානනේ. ඉතින් ළඟදී ආරාධ ඉතින් කලින් බාරගත්තු වෙනස් කරන්න එනවා කියලා. ඒ වගේ තමයි මේ අවස්ථාව. ඉතින් මේ පින්නතුණන් ඉවරේදාරි කේන්ති ගන්න එපා. කේන්ති ගන්න නැහැ ඉතින් මේ පින්නතුණන් ඉතින් අවබෝධය තියෙන අයනේ. ඔය පුළුවන්කම තියෙනවා නම් ඒවා වෙනස් කරගන්න. මොකද එහෙම ප්‍රමුඛත්වයේ දිය යුතු අවස්ථා සමහර අවස්ථාවල තියෙනවා. බුදුහාඳුරන්ගේ කාලෙත් ඒක වෙලා තියෙනවා. එතකොට දැන් බුදුහාඳුරන් තිබුණා බුදුහාඳුරන්ට මීරිදි බල පහගෙන ගිහිලා හසින් ගිහිලා අර කලින් දානය බාරගත්තු කෙනාට කියන්නද ඔයා වෙනස් කරගන්න කියලා. බුදුහාමුදුරේ එහෙම කළාද? බුදුහාමුදුරේ එහෙම කළේ නැහැ. බුදුහාමුදුර කෙරෙහි වඩා ඒ දායකයේ පැහැදිලි හිටියේ මුගලන් හාමුදුරන්ට. දැන් කාලෙත් එහෙමයි නේ. පන්සල්වල හාමුදුරුවෝ ඉන්න ලොකු හාමුදුරන්ට වඩා ආදරේ සමහර ඇත්ත පොඩි හාමුදුරන්ට නේ. ඔව්. එහෙම තමයි. ඒක වරදක් නෙවෙයි. ඒ තමන් පැහැදෙන විදිය තමන්ගේ ගති ලක්ෂණ වලට අනුරූප විදියට ඒ වගේ අත්හඳ කැමතියි. ඒක වරදක් නෙවෙයි. ඒක බුදුහාමුදුරත් අගය කළා තියෙනවා. සමහර අවස්ථාවලදී බුදුහාමුදුරන්ට පිණ්ඩපාතයේ බෙදලා ඒ ටික අරගෙන ගිහිල්ලා මේ මහා කච්ච මහඳුරන්ට බෙදපු අවස්ථාවක් තියෙනවා. බෙදපු ටික ආයෙ අරන් ගිහිල්ලා. අර මහා කච්ච මහඳුර පිණ්ඩපාතේ වැඩිය දිගටම පාරක ඒ පාරේ දවසක්ද මේ ඊට කලින් බුදුහාමුදුර පිණ්ඩපාතේ වැඩිය. අර දානි බෙදපු අය හිටුව මේ එන්නේ මේ මහා කච්ච මහඳුරේ කියලා. ඊට පස්සේ මහා කච්ච මහඳුරේ කියන ඉතර බුදුහාමුරණේ බෙදුවා. බෙදලා වනවර ටිකක් වෙලා යනකොට වෙන බුදු මේ මහා කච්ච මහඳුර එනවා. ඊට පස්සේ කලින් අර බුදුහාමරණ බෙදපේක අරගෙන ගිහිල්ලා ආයි මහාකාශ්‍යප මහඳුරන්ට බෙදුවා. බුදුහා ඊට පස්සේ මහාකාශ්‍යප මහඳුර තීරණය කළා ආයි නම් බුදුහාඳුර ඉන්න සමීපෙක ඉන්නේ නැහැ කියලා. බුදුහාමරණට එක අපරවයක් කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඈත ප්‍රදේශයකට ගියා. වනගත ප්‍රදේශයකට ගියා. ගිහිල්ලා ප්‍රාර්ථනා කළා බුදුහාඳුර පිරිනිවන් පාපු දවසකදී මේ වනයේ තියෙන ගස් සියල්ලේම කොළ මල් සියල්ලක්ම හැලෙන්න කියලා අදිස්ත්‍රාණයක් කළා. ඒකෙන් තමයි දැනගත්තේ බුදුහාමුදුරු පිරුණ පෑවා කියලා. ඊට පස්සේ තමන්ගේ හිටිය අනුගාමිකයන් පිටසක් තමන්ගේ බුදුහාමුදුරු මුණ ගැහෙන්න ආවා. බුදුහාමුදුරන්ට වඳින්න ආවා. එනකම්ම දේහය දැවුනෙත් නැහැ. මේ වගේ පින්නතුනි එක එක ශ්‍රාවකයන් ගැන විවිධ පැහැදීම් තියෙනවා. ඒවා බුදුදහමෙන් ගැටලුවක් නැහැ ඒක. ඒක බුදුහාමුදුරන්ට නිග්‍රහයක් වුණා කියලා බුදුහාමුදුරු සැලකුවෙත් නැහැ කිසි විදිහකට. එතකොට මෙන්න මේ පුද්ගලයා පින්නතුනි මොකද්ද කිව්වේ? මේ කලින් දානිය බාරගත්තු තැනැත්තා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ කාරණා කිහිපයකට මට සහතික වෙනවා නම් මං දානෙ වෙනස් කරගන්නවා. මොකද්ද කාරණා ටික? පළවෙනි කාරණේ තමයි මේ දවස් හත ගත වෙනකම් මගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ සහතික වෙනවා නම් මං දානෙ වෙනස් කරගන්නවා. දෙවෙනි කාරණය තමයි මේ දවස් හත ගත වෙනතුරු මම මේ සූදානම් කරපු ආහාර පාන ටිකට හානියක් වෙන්නේ නැහැ කියලා වහන්සේ සාතික වෙනවා නම් මම වෙනස් කරගන්නම් කියලා. තුන්වෙනි කාරණය තමයි මේ දවස් හත ගත වෙනතුරු මගේ ශ්‍රද්ධාව නොපිරිහී තියේ කියලා වහන්සේ සාතික වෙනවා නම් මං දානෙ වෙනස් කරගන්නම් කියලා. පිනතුනේ ඔය ඉරිදී බලවලින් පුළුවන් බලන්න මෙයා ජීවත් වෙනවද නැද්ද කියලා. දැන් මොකලං හාමුදුරුවෝ ඒ වගේ සුවිශේෂ කෙනෙක් නේ. බැලුවා මෙයාට දින 7ක් යනකම් මොකුත් ගැටලුවක් නැහැ ඉන්න පුළුවන්. ඒකට සාතික වුණා. දෙවෙනි කාරණේ තමයි ඔය අභිඥාවලින්ම පුළුවන් අර වගේ ආහාර පානවත් යම්කිසි විදියකින් ටිකක් කාලෙ දික් කරගන්න හැකියාවක් තියෙනවා. ඒකට සාතික වුණා මොකලං හාමුදුරුවෝ. හැබැයි මොකලං හාමුදුරුවෝ තුන්වෙනි කාරණය ශ්‍රද්ධාව ගැන මට සාතික වෙන්න බෑ. ඒක ඔබම බලාගන්න. දැන් මොහු කියනවා මේ දවස් හතරේ දැන් තිමිට පැහැදීම නැති වෙනුණත් පුළුවන් ඔව අවංක කෙනෙක්. දැන් මේ පිනතුනුත් එහෙම නෙන්නේ කලින් දහන දෙන්නම් කියලා ඉඳලානේ. පස්සේ ඇතැම් විට මේ පිනතුන් නෙමෙයි සමහර ඇත්තන් පස්සේ ඔය ශ්‍රද්ධාව අඩු වෙනවා සමායටනේ. ඇතැම් විට සමහර කාලවලත් එහෙමත් අමතක වෙන වෙලාවලුත් තියෙනවා. නමුත් ශ්‍රද්ධාව නැති වෙන වෙලාවලුත් තියෙනවා සමහර මේ ඇත්තන්ගේ නෙවෙයි සමහර ඇත්තන්ගේ එහෙම තියෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ නිසා තමයි මුගලන් හඳුර කිව්වේ මට ඔබට ඔබගේ ශ්‍රද්ධාව ගැන මට සාතික වෙන්න බෑ. ඔබ අනිත් කාරණා දෙක ගැන නම් මම පොරොන්දු වෙන්නම්. ඊට පස්සේ මේ උපාසක මහත්මයා මොකද කිව්වේ? හොඳයි ස්වාමීනි මම අර කාරණා දෙක ගැන ඔබanse සාතික වෙනවා නම් විශේෂයෙන් මගේ ජීවිතය ගැන මම එන කල් දාගන්න අනිත් කාරණේ මම බලගන්නම් කියලා. ශ්‍රද්ධාව මම කොහොම හරි මේ ටික ආරක්ෂා කරගන්නම් කියලා. ඊට පස්සේ පේනොතනේ මුගලන් හාමුදුරු ගිහිල්ලා අර දාණය වෙනස් කළා. වෙනස් කරා විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ දානෙට වැඩි ඒ සරුවත් හාමුදුරුවොත් එක්ක දවස් හතේම මේ ගෙදර දානෙට වැඩියා. වැඩම කළ පින්නතුනේ දවස් හතේම මේ ගෙදර දානෙට වැඩම කළ අවසාන දවසේදී ධර්ම දේශනා හැමත් කළා. කන්නකොට විශේෂයෙන්ම සරුවත් හාමුදුරුවෝ මේ පොඩි ළමයාත් එක්ක කතා කළා. මේ ළමයාත් එක්ක කතා කළා. පුතේ කොහොමද කියලා ඇහුවා. සැප සනේප කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ මේ කුමාරයා මොකද කිව්වේ? ස්වාමීනි මොන සැපයක්ද මේ අවුරුදු 7ක් මහා මේ කලයේ ඉඳලා මං ආවේ? ඔය කරුවල කාමරයක වගේ ඉඳලා මේ ආවේ අවුරුදු 7ක්ම මොන සැපයක්ද කියලා. මේ පොඩි ළමයා කතා කරලා තියෙනවා. ඔය දැන්ුණත් ඇතැම් විට මේ පිනතුන් ඇතැම් විට දැන් පොඩි කාලේ ළමයා කතා කරනෝනේ. විස්තර කියනෝනේ පෙළක් ඒවා. පොඩිම කාලේ සමහර විස්තර සමහර අය කියනවා. දැන් කාලේ තමයි ඉස්සෙල්ලාත්ම බවගෙනත් කියනවා. අවුරුදු 4-5න් සමහර අය කියනවා. ඊට කලින් කියන සමාජයේ පිළිත් එහෙම සූත්‍ර ගණන් මතකින් කියන දැන් ලංකාවෙත් එහෙම ළමයි හිටියා. එතකොට දැන් මේ ළමයට අවුරුදු 7ක් නේ ඉතින්. 7 පිළිබඳව අපිට සැකයක් ඇති වෙන්නම බෑ. ඒ නිසා පේනතුනේ ඊට පස්සේ අර සුප්පාවාසාවගේ අම්මා ඉතාම සතුටටපත් වුණා. අනේ මගේ පුතා මේ ධර්ම සේනාධිපතියන් වහන්සේත් එක්ක කතා කරනවා නේද කියලා. සරුවත් හාමුදුරුවනේ කිව්වේ පේනතුනේ ධර්ම සේනාධිපතියන් වහන්සේ කියලා. සේනාධිපතිය කියන්නේ මේ මොකද්ද ආමි කමාන්ඩර් වගේ සේනාධිපති කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ හිටිය ප්‍රධාන සෙනවි වගේ තමයි සරුවත් හාමුදුරුවනේ නිසා සරුවත් හාමුදුරන්ට කිව්වේ ධර්ම සේනාධිපති කියලා. ආනන්ද හාමුදුරන්ට කිව්වේ ධර්ම භාණ්ඩාගාරික කියලා. ධර්ම සේනාධිපති ධර්ම භාණ්ඩාගාරික අර අම්ම සතුටටපත් වුණා සරුවත් හාමුදුරුවත් එක්ක පුතා කතා කරනකොට. අනේ මගේ පුතා මේ ධර්ම සේනාධිපතින් වහන්සේත් එක්ක කතා කරනවා නේද කියලා සතුටටපත් වුණා. මේ සුප්පාවාසා පිනතුනේ තමන් ලැබපු දේවල් වලින් උතුම්ම දේවයන් සලකන මේ ලාභානුත්තරිය නිසා පිනතුනේ ඇය අර දැඩි වේදනා නැති කරගත්තා මේ කෙරුවන ගැන හිතමින්. ඒ නිසා අපට අපේ ජීවිතවලදී පිනතුනේ දුක්ඛම් කටළු වෙනකොට අපට සිහි කරන්න පුළුවන් ඉහළම දේ තමයි මේ කෙරුවන සිහි කරන්න. මේකෙන් ලැබෙන සුවේ පිනතුන් හිතන්නේ අප සාමාන්‍ය දෙයක් කියලා. බුදුහාමුදුරු සඳහන් කරනවා මේ ඇතිවන ශ්‍රද්ධාව මේ හැම මස් නහර ඇට විනිවිද ගිහිල්ලා ඇට මිදුළු කරා යනවායි කියලා. මේ ශ්‍රද්ධාව ඒ තරම්ම ප්‍රබල දෙයක් මේක. සැබෑලෙ සම ධර්මය අහලා මේ දුකෙන් නිදහස් වෙන මාවත නේද කියලා බුදුහාමුදුරු දේශනා කරේ කියන පැහැදිලි හැඟීමක් අවබෝධයක් වැටහීමක් ආවතින් පිනතුනි. අපි ලෝකේ වඩාම ආදරය කරන වඩාම ගරු කරන කෙනා බවට පත් වෙන බුදුහාමුදුරුවෝ. ඇයි ඒකට හේතුව? අපේ ජීවිතයට ඉහළම යහපතක් කරපු අපේ දෙමව්පියන්ටවත් කරන්න බැරි තරම් යහපතක් බුදුහාමුදුරුවෝ මේ ධර්ම මාර්ගයක් දේශනා කළා අපේ ජීවිතවලට සිදු කළා තියෙනව නේද කියන ගෞරවයක් විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසය නිසා පින්නතුනි ඒ ධහමත් එක්ක ඒ තෙරුවනත් එක්ක තමයි නිකරම ඉන්නේ. ඒ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමයි තමන්ගේ ලෝකයේ තමන්ගේ වීරයෝ. ඒ නිසා තමයි පින්නතුනි බුදුහාමරේ තාම ලස්සන කතාවක් සඳහන් කළා. මේක අපි මීට කලින් සඳහන් කළා තියෙනවා. යම්කිසි තැනැත්තෙකුගේ යම්කිසි අම්ම කෙනෙක් ඉතාම ශ්‍රද්ධාවන්ත නම් අම්මා ඉතාම ශ්‍රද්ධාවන්ත නම් අම්මට ඉන්නේ එකම පුතෙක් නම් අම්මට ඉන්නේ එකම පුතා නම් අම්මා ශ්‍රද්ධාවන්ත නම් ශ්‍රද්ධාව නැත්තම් කරන්න දෙයක් නැහැ. අම්මා සැබෑ ලෙසම ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඉල්ලීම? පුතාට කවුරු වගේ වෙන්න කියලාද කියන්නේ? ආ ක්‍රිකටර් කෙනෙක් වෙන්නද, සිංගර් කෙනෙක් වෙන්නද, ඩෑන්සර් කෙනෙක් වෙන්නද, ආ ෆිලොසොෆි කෙනෙක් වෙන්නද, සයන්ටිස්ට් කෙනෙක් වෙන්නද? ඒවත් ලබන්න, ඒවත් උපරිමේ ලබන්න. ලබන ගමන් ඉහළම උපාධියක් ගන්න, ડોක්ටරේට් එකක් නෙමෙයි දෙකක්ම ගන්න කියන පුතාට. කමක් නැහැ. භාෂා එකක් නෙවෙයි ඉංග්‍රීසි විතරක් නෙවෙයි ඉංග්‍රීසි විතරක් පුළුවන් නැහැ කියලා දැන් අගය කරන්නේ නැහැ. මව්බසකුත් උගන්වන්න කොහොම හරි. මව්බසක් කියන්නේ තවත් අමතර භාෂාවක් උගන්වන්න. දැන් මෙහි එහෙම දැන් හුඟ දෙනෙක් චීන භාෂාව, ස්පැනිෂ් විතරක් නෙවෙයි විශේෂයෙන් සයින් ලැන්ග්වේජ් එක හුඟක් දෙනා ඉගෙන ගන්න දැන්. භාෂා කේපයක් පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්, මනස හුඟක් ක්‍රියාත්මක වෙනවා. හොඳට උගන්වන්න දරුවන්ට. හැබැයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒ දරුවගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි කවුරු වගේ වෙන්න කියලාද? ඈ නෑ පුතාව දැන් ගිහි වෙනවා නම් පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තිගාම හත්තාලවක හරි වගේ වෙන්නේ කියලා. පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. ඒ දෙන්නාම පින්නතුනි මේ ශාසනය අනාගාමි වෙල හිටියාය. ඒ දෙන්නාම මේ ශාසනයෙහි අනාගාමි වෙල හිටියාය. චිත්ත ගෘහපතිය සහ හත්තාලවක. ඒ නිසා මේක තමයි මොඩල් එක. මේක තමයි ඉහළම එක්සැම්පල් එක. බුදුහාඳුර කිසි විටකත් කියලා නැහැ විසකාව වගේ වෙන්න, බන්දුල මලිකාව වගේ වෙන්න, කොසරයිතුමා වගේ වෙන, බීමසාරයිතුමා වගේ වෙන කියලා නැහැ. ගිහිව ඉන්නව නම් ඉහළම ආදර්ශය තමයි, හොඳම එක්සැම්පල් එක තමයි චිත්ත ගෘහපති හරි හත්තාලවක හරි මේ දෙන්නා වනාගම් වෙල හිටියයි. මේ දෙන්නාම ගෙදර ඉඳගෙනම ආධ්‍යාත්මික ගමේ ගමන් මග යන්න පුළුවන් උපරිමයට ගිහිපු දෙන්නෙක් මේ දෙන්නා. ඒ පුතා කවදා හරි දවසක මහණ වෙන්න කැමති නම් අම්මා ශ්‍රද්ධාවන්ත නම් නැත්තම් කරන් දෙයක් නැහැ. අම්මා ශ්‍රද්ධාවන්ත නම් ඒ පුතා කැමති නම් මහණ වෙන්න එකම පුතා ගැන මේ කියන්නේ. පුතු හුඟක් ඉනවනේ ඉතින් අමුතෙන් කියන දෙයක් නැහැ. එකම පුතාට කොච්චර ආදරේදනේ. එකම පුතෙක් ඉනවනා නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතා මහණ වෙනවා නම් මහණ වෙන දවසේදී කවුරු වෙන කියලාද? ඈ පුතේ සැරියොත් හාමුදුරුවෝ හරි ඈ ඕ මුගලන් හාමුදුරුවෝ හරි වගේ වෙන්න කියලා. මේක තමයි කියලා මාදර්ශ. දරුවන්ගේ පොත් මේසේ ළඟ සැරියොත් මුගලන් දෙන මගේ පින්තූර ගහලා තියන්න. සැරියොත් හාමුදුරුවෝ ප්‍රඥාවෙන් ඉහළයි. ගණදේවියන්ගේ පින්තූරේ නෙවෙයි. සැරියොත් හාමුදුරන්ගේ පින්තූරේ ගහලා තියන දරුවන්ගේ පොත් මේසේ ළඟ ඉහළ මාදර්ශයේ ඉහළ මාසිරවාදයේ දරුවන්ට. ඔව් අකුරු කියනටත් හොඳයි. ඒක තමයි හොඳයි. එතකොට ඊළඟට කියනවා දූල ගැන තමද කළ නැහැ. දූල ගැන කියනවා ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට ඉන්නේ එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. දුවේ කොහොම හරි නන්ද මාතාව හරි ඒ වගේම කුජ්ජුත්තරාව හරි වගේ වෙන්නේ කියලා. මේ දෙන්නාමත් අනාගාමී අය. කුජ්ජුත්තරා කියන්නේ පින්නතුනේ එච්චර රූපෙන් ලස්සන නැහැ, කුදු කෙනෙක් ටිකක්. රූප සම්පත්තියෙන් ඉහළම ඉනවනම් ඒක හොඳයි, ඒක වටිනවා, අපි අගය කරනවා, ඒක හුඟක් පිනක්. නමුත් රූපයට වඩා බුදුදහම අගය කළ තියෙන ප්‍රඥාවට. මොකද රූපෙන් ලස්සනුණයි කියලා අපිට දුක නැති වෙන්නේ නැහැ. රූප සම්පත්තිය හොඳට ලබන්නේ ලෝකෝ පිනකින් ඒක අපි අගය කරනවා, එහෙම ඉන්න ඇයට අපි ප්‍රශංසා කරනවා. නමුත් වෙනතුනේ ඒ රූප සම්පත්තියම උපයෝගී කරගෙන ප්‍රඥාවත් ඉහළම මට්ටමට ගන්න. එතකොට තමයි ඒ තමන්ගේ රූපයට සැබෑ ගෞරවය, සැබෑ වටිනාකම තමා දුන්නා වෙන්නේ. ඒ නිසා තමන්ට ඉන්නේ එකම දුවක් නම් මේ දුවගෙන් ඉල්ලීමක් කරන්න දැනට ඉන්න ලෝකේ ප්‍රසිද්ධය වගේ කෙනෙක් වෙන්නේ කියලා කියන්න කමන්නේ. ඒක ගැටලුවක් නෑ ඔයි ඈ අභ්‍යවකාශයට යන කෙනෙක් හරි වගේ, නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක් වගේ, සයන්ටිස්ට් කෙනෙක් වගේ දැන් තියෙන ප්‍රසිද්ධය ඉන්නනේ ලෝකේ. හොඳ දේශපාලඥය වගේ, නැත්නම් ජනාධිපතිනියක් හරි, එහෙමත් කියන්න කමන්නේ. බෞද්ධයෙක් වශයෙන් පිනතුනේ ඒකත් ලබන ගමන් ඊටත් වඩා වටිනා දියක් විදියට මේ නම් දෙක මතක තියාගෙන ඉන්න. දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජ්ජුතරා හරි වගේ වෙන්නේ කියලා. ඒ ඉන්න එකම දුව යම් කිසි දවසක මහාන වෙනවා නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න දුවේ කොහොම හරි කවුරු හරි වගේ වෙන්නේ කියලාද? ඔව්. කේමාව හරි උප්පලවන්නාව හරි වගේ වෙන්නේ කියලා. පැවිදි වුණොත් ඉහළම ආදර්ශ දෙක මේ දෙක. ඒ නිසා පින්නතුනි මේව අපේ කරුණු හැටියට හරි දැනගෙන ඉන්න. ඇතැම් විට එහෙම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන්. බුදුදහමේ නිතරම කියන්නේ පින්නතුනි ඉහළම ආදර්ශය කියන්නේ. අපිට පින්නතුනි අපේ ජීවිතයෙන් කාලයෙන් ප්‍රයෝජන ගන්නා කියලා කියන්නේ අපි ලෝකයේ ඉන්න සුපිරිම අයගේ තත්ත්වයට අපි යන්නට ඕන. සුපිරිම අපි අය අපි ආදර්ශයට ගන්නට ඕන. හොඳම ගතිගුණ තියෙන අය අපි ආදර්ශයට ගන්නට ඕන. අපේ ජීවිත ගමන් මගේදී අපට හුඟක් අය මුණ ගැහෙනවා. ඒ අයගේ ළඟ හොඳ ගතිගුණ තියෙන අය ඉන්නවා. ඒ අයගේ අඩුපාඩු හිතන එක නෙවෙයි. ඒ හැම දෙනෙක්ගේම ගන්න පුළුවන් හොඳ කාරණා තියෙනවා. දැන් මේ පිනතුනුන්ගෙත් ඒ වගේ හොඳ ලක්ෂණ අපි ඉගෙන ගන්නවා. අපි ස්වාමීන් වහන්සේනුවාට මේ පිනතුන් හොඳට ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් අපි හිතන කොහොම හරි ඒ වගේ ඉංග්‍රීසි ටික හදා ගන්න ඕන කියලා. ඔව් මේ පිනතුන් වගේ හොඳට ඉගෙනගෙන ඉන්නවා නම් අපිටත් හිතන හොඳට ඉගෙන ගන්න ඕන කියලා. මේ පිනතුන් ළඟ හොඳ ගතිගුණ පරිත්‍යාගයේ සීලයේ තත්ත්වයන් තියෙනවා නම් අපිත් හිතන ඒ වගේ අපි දිනු වෙන්න ඕන කියලා. දැන් අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපි තවත් ස්වාමීන් වහන්සේලා ඇසුරු ගන්නකොට අපි නිතරම බලන මේ හඳුරන්නේ හොඳම ගතිගුණ ටික. දැන් අපි හිටිය සමහර පන්සල වල හාමුදුරු ඉන්නවා හුඟක් රැ වෙනකම් පොත්පත්වල වැඩ ගන්නවා. ඊට පස්සේ අපිත් උත්සාහ කරනවා සමහරට මේ හඳුරන්නට වඩා තව විනාඩියක් දෙකක් හරි අපිත් ඉන්නවා. මේ හඳුර ලයිට් එක ඕෆ් කරනකම් අපි ඉන්නවා. ඇතැම් විට ඒ රැ වෙනකම් සැතපුණු හාමුදුරු උදේට ටිකක් ප්‍රමාදල අවදි වෙන්නේ. ඒ පැත්ත එක අපි ආදර්ශයට ගන්නෑ. අපි ඊට පස්සේ අනිත් පැත්තෙන් ගන්නවා උදේම අවදින හාමුදුර කවුද කියලා. ඊට පස්සේ කරන්නේ අරහාඳුරගේ ආදර්ශය අපි ගන්නවා. ඒ හාඳුරට වඩා කලින් පොළේ හාඳුර ලයිට් එක දාන කලින් පොඩ්ඩක් හරි කලින් අපි අවදි වෙනවා. එතකොට පින්නතුනි ඒක තමයි අපි දක්ෂයයි කියලා කියන්නේ. එහෙම දක්ෂ නැති අය එයාගේ අඩුපාඩුව විතරක් කතා කර කර ඉන්න පරක් වෙලා අවදි නැනට බනිනවා. නේද? කලින් නිදින කෙනාට ඇතැම් විට බනිනවා. එහෙම නෙවෙයි පින්නතුනි. ඒ හැම කෙනාගේම ළඟ සියලුම ගතිගුණ එක්කෙනෙකුෙන් ගන්න බෑ. ඒ කෙනාගෙන් ගන්න පුළුවන් කෙනාගේ ආදර්ශය අපි ගන්නට ඕන. දැන් සමහර හාමුදුරුවන හොඳට ගීත ලියන්න පුළුවන්. දැන් අපිත් කොහොම හරි ආදර්ශයට ගන්න මේ හාමුදුරුව වගේම හොඳට ගීත ලියන්න ඕන කියලා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්න හොඳට කොම්ප්‍රස් කරන්න පුළුවන්. හොඳට කතා කරන වේගෙන් ටයිප් කරන්න පුළුවන් සමහර හාමුදුරුවෝ. දැන් අපි මහානෙච්ච පොඩි කාලේ දැක්කේ වගේ. අපිට හිතුවා කොහොම හරි මේ වගේ කවදා හරි පුරුදු වෙන්න ඕන කියලා. සමහර හාමුදුරුවෝ ඉන්න හොඳට ලස්සනට හොඳ ෆ්ලෝ එකකින් එක දිගටම බණ කියගෙන යනවා පෑ ගන්න. ඒ හාමුදුරුවෝ ඇතැමිට උදේ කලින් අවදි වෙන්නේ නැහැ. ඒ හඳුරන්න ගීත ලියන්නත් බෑ. නමුත් අර ලක්ෂණ හඳුරන්නේ තියෙනවා. අපි කරන්නේ ඒ හඳුරන්ගෙන් ඒ ලක්ෂණ ටික ගන්නවා. තවත් සමහර හඳුරිනු හරියම පරිත්‍යාගශීලී. ඈ හුඟක් ගීත ලියන්නත් බෑ. එහෙම හුඟක් අහ කියා නෑ. නමුත් හොඳට පරිත්‍යාගශීලී. අපි කරන්නේ අර හඳුරන්න වඩා කොහොම හරි පරිත්‍යාගශීලී වෙන්න උත්සාහ කරනවා. තවත් හඳුරු ඉන්නවා හොඳට සිහි කලපනාවෙන් නිතරම වැඩ කරන්නේ. දැන් ඔය නාවනේ හරියදම සාමිනාහසෙම ඉන්නවා. ඒ වගේ සාමිනාහස කෙනෙක් මේ අත්හැම දැකලා ඇති. හරිම සීකලපනාවෙන් නිතරම ඇවිදින්නේ. ඒ තත්ත්වයට අපිට පත් වෙන නම් කොහොමවත් හිතනවත් බෑ. නමුත් යම් කිසි මට්ටමකට හරි හඳුර සක්මන් කරනකොට අපි දෑත ඉඳන් හැංගිලා වගේ බලාගෙන ඉන්නවා. රැයට එහෙම සක්මන් මළුවේ හඳුර සක්මන් කරන හැටි. හරිම සතුටක්. පින්නොතින් මෙන්න මේ වගේ අපි ඇසුරු කරද්දී අපට හමු වෙන හොඳ අය ඉන්නවා. ඒ අයගේ අඩුපාඩු කන් නෙවෙයි. ඒ අයගේ ගති වූතු හොඳ පැත්ත උපරිම වශයෙන් ගන්න. අරගෙන තමන් සුපිරිම කෙනෙක් වෙන්න තමන්. ඒක පින්නතුනේ දැන් මම වයසට ගිහිලා දැන් මට කරන්න දෙයක් නැහැ කියලා එහෙම හිතන්න එපා. සමහර ඇත්තන් ඉන්නවා පින්නතුනේ භාවනා කරන්න වාඩි වෙන ඉරියව්ව හදාගන්නේ සමහර අය හදාගන්න පටන් ගන්න අවුරුදු 75 දී. අපිට සමහර අය මුණ ගැහිලා තියෙනවා. සමහර වයසට ගිහිලා මහණෙන අවුරුදු 75 දී තමයි වාඩි වෙන්න කුරුදු වෙන්නේ භාවනාවට. ඊට පස්සේ එක දිගට පැය කිහිපය එක දිගට වාඩි වෙන්න හුරු වෙලා තියෙනවා සමහර හාමුදුරුවෝ. ඒ නිසා පින්නතුනි මේ ශාරීරික හැකියාවක් තමයි අපට පින්නතුනි යමක් එක දිගට කිරීම තමයි වැදගත් වෙන්නේ. සමහර අය නෝ හුඟක් දස්සය ටික කලේ කරන්නේ. ටික කලක් වේගෙන් කරනවා. හරියට අර මේ අපි කියන අර සෝඩ බෝතල ඇරිය කියලා. එක විටම ටිකක් කරනවා ඔක්කොම පලහැට දාන ඊට පස්සේ. එහෙමයි කියලා පින්නතුනි ඇතැමිට දක්ෂතා තිබුණත් ස්ථාවර වෙන්නේ නැහැ ඒක. දැන් මනෝවිද්‍යාවෙන් උනත් කියනවා එක දිගට යමක් දවස් 28ක් කරන්න කියලා. එතකොට ඒක පර්මනන්ට් වෙනවා කියලා. ඒ නිසා අඩුම ගානේ මාස 6ක්වත් කරලා බලන දෙයක්. හොඳ දෙයක්. එතකොට Tamante එක ජීවිතය හුරු වෙනවා. ඒක හුඟක් වෙලාවක් එක දිගට කරන්න ඕනේ නැහැ. අඩු ගානේ විනාඩියකින් දෙකකින් හරි පටන් ගන්නට ඕන. කියනිසා තමන් ලෝකේ ඉන්න හැම කෙනෙක්ගේම හොඳම ගතිගුණ ටික තමන් ගන්න. එක හාමුදුරු කෙනෙක් කියවගේ මම දැක්ක. ඒ හාමුදුරු ඉස්පිරිතාලේ අතනේ පෙර හිටියා. ওই මහරගම ආයුර්වේද රෝහලේ හිටියේ. ඒ හාමුදුරු මාස කීපයක් මේ ඉස්පිරිතාලේ හිටියා. ප්‍රතිකාර කරන්න. ওই ආයුර්වේද රෝහලවල හුඟක් කල් ඉන්න ඕනනේ. ඒ හාමුදුරන්ගේ පිටිකොන්දේ ආබාධයක් ඇවිල්ලා. ඉතින් මේ හාමුදුරන්ට හුඟක් මේ දානමාන ලැබෙන හුඟක් දායකෝ හිටියා. ඒ හාමුදුරු කරන්නේ හාමුදුරන්ට ලැබෙන පළතුරු ඔක්කොම ටික අරගෙන එතනම හිටියේ තමයි වැඩිමල් හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරන්ට ලස්සනට හැමදාම පළතුරු ටිකක් හදනවා. මේක තමයි මේ හාමුදුරන්ගේ ප්‍රධාන වැඩේ. ඒ හාමුදුරන්ගෙන් මම මේ ගතිගුණ ඉගෙන ගත්තා. එතකොට පින්නතුනි මෙන්න මේ වගේ අපට ජීවිතේ බොහෝ දෙනෙක් පින්නතුනි ඔබ ගැනත් එහෙමයි. ඔබේ දරුවන්, ඔබේ මොනගුරු මිනිබිරියන් ඔබ ගැන ඔබගේ හොඳ ලක්ෂණ බලාගෙන ඉන්නේ. ඒ ඇයට ආදර්ශයක් ගන්න පුළුවන් විදිහට ඔබ ඉන්න. ඒ ඇයට ගරු කරන්න පුළුවන් විදිහට ඔබ සුදුසු කෙනෙක් වෙන්න. ඒ නිසා ඔය අධ්‍යාපන විද්‍යාවෙන් හොඳ වාක්‍යයක් කියනවා. සමහර ඉස්කෝලවලත් ඒක ගහලා තියෙනවා. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. Give me a chance to be respect you. ඔබට ගරු කරන්න, please give me a chance to respect you. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. ඒ කියන්නේ ඔබ හොඳ සුදුසෙක් වෙන්න, ඔබගේ ළඟ ගුණ ටිකක් ඇති කරගන්න මට අවස්ථාවක් දෙන ඔබට ගරු කරන්න කියලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ගුණධම් වලින් තමන් ඉදිරියට යනවායි කියලා කියන්නේ හිතන්න එපා. මේ ගුණධම් ටික තමන්ගේ ළඟ තියෙනකොට වාසිය අනිත් අයට කියලා. වාසිය තමන්ටයි. තමන්ගේ හිත පිරිසුදු වෙන්නේ තමන්ගේ ජීවිතයේ නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, තමන්ට හොඳ මිතුරන් මුණ ගැහිම, අධ්‍යාපනයෙන් ඉදිරියට යෑම, මේ ඔක්කොම කරුණු ටික තමන්ගේ ජීවිතය තුළ වැඩි වෙනවා. වැඩි වෙලා පින්නතුනි මේක ලොකු ශක්තියක් වෙනවා. මේ ශක්තියත් එක්ක තමන්ගේ සියලුම කටයුතු සාර්ථක වෙනවා. තමන්ට ලෝකේ ඉන්න හොඳම අය මුණ ගැහෙනවා. හොඳම අයගේ පතපත තමන්ට මුණ ගැහෙනවා. හොඳම අයගේ දේශන තමන්ට මුණ ගැහෙනවා. ඒ හොඳම අයටත් වඩා ඔබ හොඳම කෙනෙක් බවට පත්වීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඒ නිසා ලාභානුත්තරය කියලා කියන පින්තුනි ශ්‍රද්ධා ප්‍රතිලාභය. ශ්‍රද්ධා ප්‍රතිලාභයත් එක්ක තමා ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ හිත නිතරම පිරිසිදුයි, තමන්ගේ හිත නිතරම සතුටුයි, තමන්ගේ හිත නිතරම පිරි ඉතිරිලා ගිහිලා තියෙන. හිතට පාළුවක් නැහැ. හිතට දුකක් නැහැ. හිතට අලාභයක් නැහැ. තමා හිතෙන් සතුටින් ඉන්නේ. ලෝකේ කරන්න ඕන දේවල් අතුරින් වඩාත්ම හොඳ දේ හැටියට සඳහන් කරන ඊට පස්සේ හතරවෙනි කාරණා විදිහට මොකද්ද? ගිලන් පස්සේ එකක් වළඳන්න, වළඳන ගමන් මේ ගැන අවධානයත් යොමු කරන්න. ඊළඟ කාරණේ මොකද්ද? සික්ඛානුත්තරය. හික්මෙන දේවල් අතුරින්, ශික්ෂණය වන දේවල් අතුරින් උතුම්ම දේ මොකද්ද කියන එක. පින්තුනි මේ ශික්ෂණයට බුදුදහමෙන් ඉතාම ඉහළ තැනක් දීලා තියෙනවා. ඩිසිප්ලින් එකට කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ බලන ලක්ෂණයක් තමයි මේ ශික්ෂණය කියන එක. ශික්ෂණය බලන අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ ගිලම්පස දානය පිරිනමන පින්නතුන්ටත් පුණ්‍යානුමෝදනා සහිතව සිතෙන් සිතමින් මේ ඇත්තන් ගිලම්පස වළඳන්නේ, ඒ ඇත්තන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා මේ ගමම්ම. සික්ඛානුත්තරිය කියලා කියන්නේ පින්නතුනේ හික්මීම. හික්මෙන්න ඕන අවස්ථා කිහිපයක් අපේ ජීවිතවල සාමාන්‍ය ජීවිතයේ තියෙනවා. ඒෙන් එකක් තමයි පින්නතුනේ අපේ ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය පිළිබඳව තියෙන හික්මීම ශික්ෂණය. ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට තමන් අකමැති දේවල් ළඟදී කලබල වෙන ගතිය අඩු වෙනට ඕන. අකමැති දේවල් ළඟදී කලබල වෙන ගතිය විතරක් නෙවෙයි, අපි කැමති රූප ශබ්ද ආදී එනකොට ඒවට තියෙන ඇලීමත් අපි ටික ටික අඩු කරගන්නට ඕන. අපි යමක් යමෙක් පිළිබඳව දැක්ක ගමන් පහදිනවායි කියලා කියන්නේ එයාගේ අඩුපාඩුවක් දකිනකොට ඇතැම් විට ඒ වගේම කලකිරෙනවා. ඒ නිසා බුදුදහමේ සඳහන් කරනවා යම් කිසි දෙයක් පිළිබඳව, රූප ශබ්ද ආදී පිළිබඳව අභිවදති, අභිනන්දති, අජ්ජෝසාය තිට්ඨති. ඒ පිළිබඳව වැඩි වැඩියෙන් අයෝනසෝ මනසකාරයෙන් ಗುಣ කියනවා නම්, ඒ පිළිබඳව ගැළිලි ඉන්නවා නම්, ඒ පිළිබඳව අයෝනසෝ මනසකාරයෙන් සතුට වෙනවා නම් ඒකත් දුකට හේතුවක් කියලා. යෝනිසෝ මනසකාරයෙන් කරාට ගැටලුවක් නැහැ. නුවණින් මෙනෙහි කරමින් කරාට ගැටලුවක් නැහැ. අනුවණින් මෙනෙහි කරමින් එහෙම ಗುಣ ගායනා කරන්න ගියොතින් අපි ඒ වගේම අනිත් පැද්දේ කලකිරෙනවා අපි. ඒ නිසා එහෙම නොවන විදිය හොඳ ශික්ෂණයක් අපේ ළඟ තියෙනට ඕන. ඒ ශික්ෂණය, ඒ ඩිසිප්ලින් එක කොටස් තුනකට බුදුදහමෙන් දැක්වෙනවා. මොනවද ඒ? අදිසීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියලා. මොනවද ඒ? අදිසීල, අදිසීල ඔය පොලේ තියෙනවා, බලාගන්න පුළුවන් මේ අතන්ට. අදිසීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියලා. අදිසීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියලා. අදිසීල කියන්නේ සීලෙන් ඉහළම කායික වාචික සංවරය තමන්ගේ ළඟ ප්‍රදර්ශනය කරන්න ඕන. තමන් දක්ෂයෙක් නම් තමන්ගේ දක්ෂතාවය බලන අවස්ථාවක් මේක. ඒ වගේම පිනොතිය අදිචිත්ත කියන්නේ ඉහළම මානසික හිත දියුණු කිරීමේ තත්ත්වයක තමන් ඉන්නට ඕන. හිතේ එකඟභාව, මයින්ඩ්ෆුල්නස් එක හැකි තාක් දුරට වැඩි දියුණු කරගන්නට ඕන. හිතට අකුසලයක් නොයන විදියට කතා බහ කරාට ගැටලුවක් නැහැ. නමුත් ඒ කරන එක සිහි කල්පනාවෙන් සහ නුවණින් කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, අදිපඤ්ඤා කියලා කියන්නේ ඇතිවීම නැතිවීම පිළිබඳව තියෙන මේ සිද්ධාන්තය සිතන වාර ගන්න දවසේ ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. අන්න එහෙම වුණොතින් තමයි තමන් සැබෑ ලෙසම දක්ෂ කෙනෙක් බවට පත් වෙන්නේ, ශික්ෂාවෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. ඊළඟ කාරණය තමයි පාරිචර්යා අනුත්තරිය කියලා කියනවා. ඒ මොකද්ද? අනුගමනය කරන දේවල් අතුරින් උතුම්ම දේ මොකද්ද කියන පස්වෙනි කාරණය. අනුගමනය කරනවා නම් කවුද අපි ඉහලින්ම අනුගමනය කරන්නට ඕන? ඒ තමයි පින්නතුනි බුදුහාමුදුරුව අපි අනුගමනය කරන්නට ඕන. උන්වහන්සේ ළඟ තිබෙච්ච හොඳ ගතිගුණ අපේ ළඟ අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නට ඕන. ජාතක කතා කියව කියව අපි කරන්නේ මේක පින්නතුනි. අපට ජාතක කතා වලින් ලොකු ආදර්ශයක් මේ තුලින් ගන්නට පුළුවන්. අපි කාලයෙන් ප්‍රයෝජන ගන්නාය කියලා කියන්නේ පින්නතුනි අපේ වයසට වඩා පරිණත බවක්, ආධ්‍යාත්මික වයසක් අපේ ළඟ තියෙනට ඕන. සමහර කුඩා ළමයිගේ ළඟ මේක තියෙනවා. සසරේදී පුහුණු කරන් ආපු දේවල් මේ ලක්ෂණ තියෙනවා. සමහර වැඩිහිටි අය ළඟත් අපි මේක දකිනවා. ඒ අයගේ ළඟ තැම්පත් බව, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගශීලීත්වය, අනිත් අයගේ අඩුපාඩුකම් වලදී ඉවසන ස්වභාවය, මේ වගේ දේවල් පින්නතුනි ටිකෙන් ටික අපේ ළඟ වැඩි වෙන්න ඕන. අපේ වයස ගත වෙනවට වඩා වේගෙන්, අපි වයසින් වැඩි වෙනවට වඩා වේගෙන් අපි ಗುಣධහමෙන් වැඩි වෙන්නට ඕන. මේ ශික්ෂණයෙන් වැඩි වෙන්නට ඕන. එහෙම නොවුනොතින් පින්නතුනි අපේ වයසට යද්දී මේ ಗುಣ පිළිබඳව වඩා අපි වැඩිපුර සැලකිලිමත් යමින් අපේ රූප සම්පත්තිය ගැන නම් අපේ නිරෝගී සම්පත්තිය ගැන නම් අපි විශ්වාසය තියාගෙන ඉන්නේ. ඒ පැත්තෙන් ඉස්සරහට යනවා අපි. ධර්මය පරක්කු වෙනවා. ඒ නිසා තමන් ජීවිතයේ ජයග්‍රහණය කරා කියලා කියන්නේ කාලයෙන් ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ තමන්ගේ ශරීරය දුර්වල වෙනවට වඩා වේගයෙන් මනසින් ශක්තිමත් වෙන්නට ඕන. ශරීරයට අනාගතයේ ලෙඩ දුක් වලින් තමන් නිදහස් වෙන්න පුළුවන් විදිහේ ධර්ම මාර්ගයක තමන් නිතරම ඉන්නට ඕන. එහෙම ඉන්න පුළුවන් නම් පින්නතුණිය තැනත්තාට තමන්ගේ දරුවන්ගේ වෙනස්කම් වලදී විඳ දරා ගන්න පුළුවන්. මේ ශාරීරිකව සන්න පුළුවන් නම් අනිත් දේ ලොකම කරන්න පුළුවන්. නමුත් සමහර කෙනෙකුට තමන්ගේ ශරීරය ගැන විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ගේ වෙනස් වීමත් හිත හදා ගන්න බැරි වෙනවා. තමන්ගේ ශරීරය අතර යන වෙලාව විතරක් නෙවෙයි තමන්ගේ ගේ දොර ඉඩකඩම් විතරක් නෙවෙයි තමන්ගේ ඥාතීන් අතරලා යද්දී තමන්ට හිත හදා ගන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපිත් එක්ක එකටින් අපේ මව්දෙමව්පියන් අපේ සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් අපේ ජීවිත කාල තුලදීම ලෙඩ දුක් වලට පත් වෙනවා. ඇතැම් විට මරණයට පත් වෙනවා. ඇතැම් බරපතල අනතුරු වලට පත් වෙනවා මේ කට්ටිය. අන්න එවැනි අවස්ථාවක් ආවොතින් අපි කොච්චරනම් මානසිකව සෝදානන්ද කියන එක Taman කල් තියාම බලලා තියන්න. ආවට පස්සේ හිත හදාගන්න යන්න බෑ. අර වතුර තිබා හැදුනා වලින් කපන්න යනවා වගේ වැඩක් ඒක. කලින්ම පින්න තුනේ කලින්ම සෝදානම් වෙලා ඉන්නේ වට මුහුණ දෙන්නේ Taman ශක්තිමත් විදියට. ඒ මුහුණ දෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි මානසිකව ශක්තිමත් වෙන්නට ඕන. අනිත් අතින් ඒ අපි ඇසුරු කරන අය දහමට යොමු කරලා තියෙන්නට ඕන. ධර්මය අහන්නට ඒ ඇත්තන්ට අවස්ථාව සලසලා දීලා තියෙන්නට ඕන. අපි ළඟදි ගෙදරක පිරිතකට ගියා වැඩිහිටි කෙනෙකුට පිළිත් කියන්න. ඒ මහත්මයාගේ දරුවෝ එහෙම ඇවිල්ලා හිටියා. ඒ දරුවා අපට කියනවා පිළිත් යන කලින් හාමුදුරනේ බණ කියන කියලා. බණ කියන කියලා විතරක් නෙවෙයි ඒක නොවන කෙනෙක් බණට මාතෘකාවකුත් යෝජනා කළා. මොකද්ද මාතෘකා? හාමුදුරනේ උපාදාන ස්කන්ධ පංචකය ගැන බණ කියන කියලා. මං හිතන්නේ පින්තුනේ මනුස්ස ලෝකේ ඒ වගේ ආරාධනාවක් කරනවා කියලා අපිට හිතන්නවත් බෑ. විශේෂයෙන් ඇමරිකාවේදී ඒ වගේ යෝජනාවක් කරයි කියලා හිතන්නවත් බෑ. ධර්ම සාකච්ඡාවකදී කෙනෙක් එහෙම යෝජනා කරන්න පුළුවන්. මේ වගේ බණ හදියේ පංච බණස්කන්ධේ මට තේරෙන්නේ නැහැ හඳුනේ පැහැදිලි කළා කියලා දෙන්න පුළුවන්. නමුත් ගෙදරකට ඒ වගේ ගිහිපු වෙලාවක තමන්ගේ වැඩිහිටි දෙමව්පියන්ගේ කෙනෙක් වයසක වෙච්ච වෙලාවකදී මේ වගේ ආරාධනාවක් කරනවා කියන එක පින්තුනේ බොහොම දුර්ලභ අවස්ථාවක්. අපි ඒක අගය කළා. ඇතැමිට දෙවරු අහගෙන හිටියනම් සාදුකාර දෙන්නේ නැති වෙලාවෙ. පටිච්ච සමුප්පාදය ගැන බණ කියන කියලා. අපිට පුළුවන් මට්ටමින් අපි ධර්ම දේශනා කළා. පින්නතුනි මේක තමයි ඒ තමන්ගේ මව්පියන්ට කරන ලොකුම අනුග්‍රහය. මේව ගැඹුරු මාතෘකා මේව අපිට තේරෙන්නේ කියලා කියන්න එපා පින්නතුනි. තමන් පුළුවන් මට්ටමින් තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද තමන් අධ්‍යාපන ශාස්ත්‍රයේ මුවා ඉහළ තත්ත්වයකට ආපු අය. තමන් ලෝකේ ඉහෙළම බුද්ධිමතුන් ඇසුරු කරපු අය. තමන්ගේ මව්දෙමව්පියන් ඉතාම ගුණවත් අය. ඒ නිසා අපට මේ හැකියාව උපතින්ම ලැබිලා තියෙන්නේ. ඒව පිළිබඳව හැකියාව අඩුවේ නම් යලි යලිත් අපි ඒ පිළිබඳව අපේ හිත අපි යොදවන්නට ඕන. ඒකයි අප විසින් කළ යුත්තේ. ඒ නිසා අනුගමනයේ කළ යුතු ඇතුරින් උතුම්ම දේ කියලා කියන්නේ බුදුහාමුදුරු අනුගමනය කිරීම. ඒ වගේම ස්වාමීන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයන් අනුගමනය කිරීම. ස්වාමීන් වහන්සේලා හැටියට අපි සරුවත් ආදී මුගලන් වගේ හාමුදුරුවා ඇසුරු කරන්නට ඕන. ගිහි පින්නතුන් හැටියට මේ අය අර අපි මුලින් සඳහන් කළ චිත්ත ගෘහපතිය, අත්තාලවක නන්දමාත, කුජුත්‍රා වගේ ගෘහස්ත ජීවිත ගත කරපු ආධ්‍යාත්මික මට්ටමින් ගිහි කෙනෙක් ඉඳලා යන්න පුළුවන් උපරිමයට ගිහිපුවත් අනාදරසිට ගන්න ශ්‍රාවකයන් කිව්වම හාමුදුරුවෝ විතරක් නෙවෙයි ගිහි ගෙදර ඉන්න ශ්‍රාවකයනුත් අයිති වෙනවා මාර්ගඵලලාභී අය. ඒ නිසා ඒ අය ඇසුරු කරන්න, ඒ අය ආදර්ශයට ගන්න, ඒ අය ආදර්ශයට ගත්තා කියලා කියන්නේ ඒ අයත් එක්කයි තමයි ජීවත් වෙන්නේ. විසාකාවගේ ඒ වගේම බිමිසාර රජතුමාගේ මේ වගේ සෝවාන් වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමා, ඒ වගේම දැන් මේ අපි සඳහන් කළ අනාගාමී වෙච්ච අය, මේ වගේ අයගේ චරිත කතා කියවන්න. ඒ අයගේ ළඟ තිබෙච්ච සුවිශේෂී ගතිගුණ ඉගෙන ගන්න. ඒව මතක තියාගන්න. එහෙම මතක තියාගත්තොත් තමන් පාළු නෑ, තමන්ගේ ගෙදර ඒ කට්ටියත් එක්කයි ඉන්නේ. ඒ යාළුවට එක තමන්ගේ ලිස්ට් එකේ ඉන්නවා. තමන් පාළු නෑ. ඒ අයගේ ගුණත් එක්ක තමන් සම්බන්ධ වෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ සරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලාගේ, රාහුල හාමුදුරන්ගේ, අනුරුද්ධ හාමුදුරන්ගේ, මහා කාශ්‍යප හාමුදුරන්ගේ චරිත හොඳට ඉගෙන ගන්න, හොඳට කියවන්න ඒවා. තමන් දන් දෙනකොට තමන් දන් දෙන්නේ මනසින් අර හාමුදුරුන්ට. මේ දකින හාමුදුරු හරහා දකින්නේ ඒ වගේ ආදර්ශවත් ස්වාමින් වහන්සේලා තමන් දකින්නේ. තමන්ගේ ලෝකය පාළු නෑ. තමන්ගේ දරුවෝ ටික නිදහස් වෙන ඈතට ගිය දවසකත් බලාගත්තුවත් බලාගෙන පාළුවේ කියලා ඉන්න අවශ්‍ය නැහැ. තමන්ට ඇසුරු කරන පිරිසක් ඉන්නවා. තමන්ට ඇසුරු කරන දහමක් තියෙනවා. තමන් කළා වූ පින්කම්බල මතකයේ තමන්ගේ ළඟ තියෙනවා. තමන් තනි වෙච්ච කෙනෙක් නෙවෙයි. එනිසා පින්නතුනි, අනුගමනය කළ යුතු දේවල් අතුරින් ඉහළම අනුගමනය කිරීම හැටියට සඳහන් කරන්නේ බුදුහාමුදුරුව අනුගමනය කිරීමත්, ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා අනුගමනය කිරීමත්. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි, ලෝකේ කළ යුතු, අපි කාලයෙන් ගත යුතු උපරිම ප්‍රයෝජන හැටියට මේ සඳහන් කරන මේ කාරණායි මේ තියෙන්නේ. ඒ කාරණා දක්වද්දි පින්නතුනි සඳහන් කරන ප්‍රධානම දේ තමයි තමන්ට කරන්න පුළුවන් උපරිම හොඳ දේවල් ටික තමයි මේ බුදුහාමුදුරුව අපට දේශනා කළ තියෙන්නේ. ඒ දේශනා කරද්දී අවසාන කාරණේ හැටියට මේ අනුත්තරීය සූත්‍රයේ දක්වන්නේ කුමක්ද? අනුස්සතානුත්තරීය. අනුස්සත කියලා කියන්නේ පින්නතුනි සිහි කිරීම. සිහි කළ යුතු දේවල් අතරින් උතුම්ම දේ මොනවාද කියන එක. ඒ තමයි පින්නතුනි බුදුහාඳුරු ගැන සිහි කිරීම, බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් ගැන සිහිපත් කිරීම. එතකොට මේ බුදුහාඳුරු දේශනා කරන්නේ අප විසින් කළ යුත්තේ අපට ජීවිතේ ලැබෙන ඉහළම සතුට ලැබෙන දේවල් අපේ ජීවිතය තුලින් කිරීම. ඇසීම තුලින් හෝ වේවා, පිළිපැදීම තුලින් හෝ වේවා, පාරිචර්යානුත්තරයේ කෙරෙහි විදිහට අනුගමනය කිරීමෙන් හෝ වේවා, සිහි කිරීමෙන් හෝ වේවා, ශික්ෂණයෙන් හෝ වේවා, මේ හැම දෙයකින්ම කරන්න කියලා කියන්නේ අපට ජීවිතේ ඉහළම සැප විඳීමට හේතු වන දේවල්. අනිත් දේවලුත් ගන්න ගමන් ගිහියක් පිය නොතුනේ හැටියට මේ අතන රැක රක්ෂා කරන්න ඕන, දරුවෝ හදා ගන්න ඕන, ඒවත් කරන්න, උපාධි ගන්න ඕන, ඒවත් කරන්න. බලන්න පිනොතුන උපාධියක් වෙනුවෙන් ඇතැම් විට අපි අවුරුදු 15ක් 20ක් මහන්සි වෙලා තියෙන්නේ. පළවෙනි පන්ති ඉඳන්ම ගත්තොතින් ඇතැම් විට ජීවිත කාලයේ භාගයක්ම අපි අධ්‍යාපනයට කැප කරලා තියෙනවා. ආයි ජීවිත කාලයේ භාගයක්ම රැකිරක්ෂා සඳහා අපි වැය කරලා තියෙනවා. නමුත් බලන්න පිනොතුනි ඒ කැප කරපු දේවල් වලින් අපට දවසට කොච්චරනම් කාලයක්ද සතුට ලැබෙන්නේ කියලා. අපි ලබාගත්තු අධ්‍යාපන සුසුකම් වලින් ඇතැම්ට ඔබතුමී හැම දන්නවද නේ, ඉතින් ඉගෙන ගන්නනේ වෛද්‍ය විද්‍යාලය හැම ගිහලා ඒ කරපු කැපවීමේ සුවය අපට කොච්චරනම් ස්වල්ප ප්‍රමාණයක්ද ඇත්තෙම දැනෙන්නේ ජීවිතේ. ඒවත් යම්කිසි සුවයක් තමයි බුදුහාම දේශනා කරලා අපි හොඳට අධ්‍යාපන ලබන්නට ඕන. නමුත් ඒ ලබන ගමන් ඊට වඩාත්ම වටිනා දේ තමයි වැඩිපුර ජීවිතයේ සතුට පැතිරෙන දේවල් අපි අපේ ජීවිතවල කරලා තියෙනට ඕන. එහෙම කළ තිබීම මත තමයි අපි කොච්චරනම් ජීවිතය සතුටින් කාලය ගත කරනවාද කියන එක තීරණය වෙන්නේ. මම කතා කළ වැඩි වගේ මත හිතෙනවා අපේ ස්වාමීන් වහන්සේ බලාගෙන. මට අමතකවන මේ හාමුදුරු ඉන්න බා. මම මුලින් සිපච්චා මම ඇත්තටම බලන්න නැහැ මේ දේවියන් සුගති හැටියට සඳහන් කරන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකය. බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකය නැති කාලයක නෙවෙයි. බුදුදහමක් තියෙන, ධර්මයේ තියෙන කාලයක, සංඝයා වැඩ සිටින කාලයක, බුදුහාමුදුරුවෝ සජීව නැති වුණත් ධර්මය සහ සංඝයා සජීවීව ලෝකයේ තියෙන කාලයකට දෙවුරුත් කැමතියි මනුස්ස ලෝකෙට එන්න. එතකොට ඇතැමිට අපේ ගියාත්ම අපේ දිවි රෝගේ හිටියා නම් ඇතැමිට චුත වෙනකොට අපේ යාළුවෝ කියන්නේ ඇති ගිහිල්ලා බණ දහම්මාල හොඳට පිළිපැදලා එන්න කියලා. ඇතැමිට ඒ පුරුද්දට තමයි මේ ඇතුණුත් මෙහෙම ඇවිල්ලා ඉන්නේ ඇත්තේ. සමහර ඇත්තන්ට මේක අමතක වෙලා ඇවිල්ලා ඒ වැඩේ හැරණිත් ඔක්කොම දේවල් ටික කරනවා. පින්නතුනි අපේ ජීවිතයෙන් තියෙන සියලුම ශක්තිය දහම වෙනුවෙන් කැප කරන්න. හැබැයි දහම වෙනුවෙන් කැප කරා කියලා කියන්නේ බය වෙන්න එපා. තමන්ගේ යුතුයකම් ටික, තමන්ගේ රැකිරක්ෂා ටික, තමන්ගේ අධ්‍යාපනය අඩු නැයි කියලා. හොඳටම අධ්‍යාපනයේ ලේ දෙන්නේ, හොඳටම නවීන තාක්ෂණයේ නව සොයා ගැනීම කරන්නේ, හොඳටම අධ්‍යාපනයේ ඉහළට යන්නේ, මහන්සි වෙලා දිනකට වැඩිපුර වාර ගණනක්, පැය ගණනක් වැඩ කරන්නේ කවුද? හොඳට මතක තියාගන්න මරණානුස්සතිය වඩන අය. මරණානුස්සතිය වඩන අය. ස්ටීව් ජොබ්ස් එහෙම කෙනෙක්. ඔහු මරණානුස්සතිය වඩපු කෙනෙක්. ඔහු මෑත කාලේ ලෝකයට ඉහළම නිර්මාණයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කරපු කෙනෙක්. ලෝකෙ මම හිතන්නේ ජනගහනය 75%කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ සොයා ගැනීම අද පරිහරණය කරනවා. ඔහු අවුරුදු 60ක්වත් ජීවත් වුණේ නැහැ. ඔහුගේ ජීවිතයේ අවසාන අවුරුදු දශක දෙකක විතර කාලයක් ඔහු හැමදාම උදෑසන කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔහු මරණය ගැන සිහි කළා තියෙනවා. ඔහු මරණය ගැන සිහි කර කර තමයි අප්‍රමාදීව නව නිර්මාණ ඉදිරිපත් කළා. ලෝකයාගේ ලෝකයේ මිනිසුන්ගේ හිතසුව පිණිස පහසුව වෙනුවෙන් නව නිර්මාණ රැසක් ලෝකෙට ඉදිරිපත් කළේ. ඒකත් ලොකු සේවයක්. නමුත් පින්නතුනි ඊටත් වඩා දෙයක් අපේ ජීවිතේ කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි මේ වටිනා දහමක් වටිනා දර්ශනයක් ලෝකෙට ඉතුරු වෙලා තියෙනවා. මේක ඇතැම්මිට අපි සසර ආපු ගමනේදී මේ බුද්ධෝත්පාද කාලේ අපට ලැබිච්ච අවසාන අවස්ථාව වෙන්න පුළුවන් මේ ලැබිලා තියෙන. මෙතනින් ගිලිහුණොතින් පින්නතුනි මේ අවස්ථාව මගහැරුණොතින් පින්නතුනි මතක තියාගන්න හරියට පොළවට දාපු වැලියටයක් පොළවට දාලා මිශ්‍ර කළා නැවතේ වැලියටේ ගන්න වගේ ඉතාම දුර්ලභ දෙයක් මේක. නැවත අපේ හාමුදුරුවෝ පැහැදිලිවම සඳහන් කළා මනුස්ස ලෝකයේ බුද්ධෝත්පාද කාලයක ධර්මය අහන්නට පුළුවන් අවස්ථාවක හොඳ බුද්ධියක් ඇතුව ඉපදීම අතිශය දුර්ලභ දෙයක්. සමහර අය බෞද්ධ දරුවෙල ඉපදෙලා ඉන්නවා නමුත් මන්ද බුද්ධිකයි. එක තැනකින් හරි පින්නතුනි ගැස්සිලා ගියා නම් මේ අවස්ථාවට නැහැ. කන්දක නොඇසී ගියා නම් ඇතැමෙට උපතේම මන්ද බුද්ධික වුණා නම් මව කුසේදී මිය ගියා නම් ඉපදෙලා මුල් කාලේ මිය ගියා නම් ඇතැමෙට ඇමරිකාවට නාව නම් ඒත් ධර්මය ලැබෙන්නේ සමායට. ඇතැමෙට මේ පැසෙදනා කිට්ටුව නොහිටියේ නම් ඒත් එතකොට පින්නතුනි මේ ඔක්කොම ටික ලැබිලා පින්නතුනි මේ අවස්ථා ටිකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. උපරිම කලයකට මේ බුද්ධිය අපි රැගෙන යන්නට ඕන. ඒක පින්නතුනි අතීතයේ මහා කුසලයේ කානිසංශයක් මේ අපි භුක්ති විඳින්නේ. ඒ යන ගමන් මගේදී පින්නතුනි අපේ ළඟ නිතරම වැඩි දියුණු වෙන්නට ඕන කාරණා හතර ධර්මයේ සඳහන් වෙනවා. ඒවට කියනවා සතර සෝතාපට්ටි අංග කියලා. සතර සෝතාපට්ටි අංග කියලා. ওই තුන්වෙනි පිටුවේ ඒ කරුණ තමයි තියෙන්නේ. ඒ කරුණ වලින් ප්‍රධාන කාරණිය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ පින්නතුනි අපේ හිතවත් අපිත් එක්ක hina වෙන අපේ විහිළුතාවු ගන්න එක විතරක් නෙමෙයි. අපිට කොච්චරනම් දහම වෙත අපිව නැඹුරු කරනවද? සැබෑ සද්ධර්මය අහන්නට අපිට අවංක චේතනාවෙන් අපිව යම්කිසි කෙනෙක් යොමු කරනවාද කියන කෙනයි කල්‍යාණ මිත්‍රයා වන්නේ. ඒක ඇතැමිට සජීවී පුද්ගලෙක් වෙන්න පුළුවන්, සමාජයට පොතක් පතක් වෙන්න පුළුවන්, අලුත්ම ක්‍රමයකට නම් CD එකක් වෙන්න පුළුවන්, නැත්නම් වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන්. අලුත්ම කල්‍යාණ මිත්‍රයා. අලුත්ම කල්‍යාණ මිත්‍රය තමයි සමාජයේ වෙබ්සයිට් එක. එහෙම වෙනවා. කල්‍යාණ මිත්‍ර නේ ආයක අනිත් පැත්තත් වෙන්න පුළුවන් සමාජයට. ඔව් අකුසලයක් අත්‍යවම කරොතින් ඒකම අනිත් පැත්තත් වෙනවා. ඒ නිසා අපි මේ සම්පත්‍ය ඒ තාක්ෂණය හොඳ දේවල් සඳහා අපි යොමු කරගන්නට ඕන. ඊළඟ කාරණය තමයි සද්ධර්ම ශ්‍රවණිය. අපිට ඇතැම් විට සත්පුරුෂ මුණ ගැහුණත්, කල්‍යාණ මිත්‍රයා මුණ ගැහුණත් අපේ ළඟ සත්පුරුෂකම් නොතිබ්බොත් අපේ ළඟ සත්පුරුෂකම් නොතිබ්බොත් අපිට පින්නතුනේ කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නවත් බැහැ. මේකට උපමාවක් දක්වනවා හොද්දේ රස දන්නේ නැති හැඳ වගේ කියලා. හැඳ හොද්ද සැලැත් කළාට හොද්ද හැඳ ගෑවට හොද්ද රස හැඳ දන්නේ නැහැ. හැඳෙන් අරන් අපි දිව ගෑවට හැඳ දන්නේ නැහැ හොද්ද රස. අන්න ඒ වගේ තමයි මෙතන අපි දක්ෂ නොවුනොතින් අපේ ළඟ ಗುಣදහම් නැතුනොතින් අපි ಗುಣදහමෙන් පිරිහුනොතින් අපිත් එක්ක ඉන කල්යාණ මිත්‍රයන් අපට හමු වෙනවා. ඒක තමයි පින්නතුනේ කෙනෙකුට මං හිතන්නේ ජීවිත කාලේ තියෙන ලොකුම අභාග්‍යය. ඊට වඩා අභාග්‍යයක් නැහැ. තමන්ගේ ජීවිතය අහිමිවීමටත් වඩා ඒ වගේම ජීවිත කාලය මුළුල්ලේම හම්බ කරපු මිල මුදල් ධනය අහිමිවීමටත් වඩා වටිනාම අහිමිවීම තමයි කල්යාණ මිත්‍රයන් අහිමිවීම. කල්යාණ මිත්‍රයන් අහිමුණායි කියලා කියන්නේ සද්ධර්මයක් තමන්ට අහිමි වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න නම් තමන්ගේ ළඟ උපරිම ගුණධම් ටික පෙන්වන්න. පෙන්වීමකට නෙමෙයි අවංකව කරන්න. අවංකව පිළිපදලා පෙන්වන්න යට. එතකොට තමයි ඒ සංවේදී වෙන්නේ මේ ගුණධම් කියන කෙනෙක් මේ ඇත්තක ධර්මයේ පිළිබඳව විශ්වසනීයත්වයක් තවදුරටත් ගොඩනගා ගන්න පුළුවන් කියන අවබෝධයක් ඇති වෙන ඒත් එක්ක. නැත්නම් ඒ අපට අහිමි වෙනවා. එයා මගහැරලා යනවා. මොකද එයා කැමති නැහැ එයා පිරිහෙන්න. ඇතැම් විට අපි අනිත්‍යයට උදව් කරන්න ඕන කියන කතාවක් තියෙනවා. අපි උපරිම උදව් කරන්න ඕන කරුණාවෙන්. නමුත් සමහර විට අපට තේරෙනවා සමහර ඇත්තන් අපට අහිමි වෙන්නේ අපේම අඩුපාඩුකම් හින්දා. අපි ඇතැම් විට අපි සත්‍යමඩ පිහිටලා නැහැ. අපි අනිත්‍යය මුලා කරනවා. අනිත්‍යය නොමග යවනවා කියන හැඟීමක් කෙනෙකුට ඇති වුණොත් පින්නතුනේ විශ්වසනීයත්වයේ බිඳ වැටුනොත් ඒක ඊටාම ප්‍රබල සාධකයක් වෙනවා අපිට යාළුවන් අහිමි වෙන්න. ඒ නිසා දන් දීම විතරක් බෑ. දන් දුන්නත් අපි ළඟ මේ හොඳ ගතිගුණ නොතිබ්බොත් අපි ධර්මය අහන්නට සූදානම් නැත්නම් අපට කල්යාණ මිත්‍රයන් අහිමි වෙනවා. දැන් අපේ සමහර මෙතන ඉන්න පින්නතුන් ඉන්නවා බණ අහන්නට හුඟක් කැමති. කොච්චර අඩුපාඩු ගන් තිබුණත් ඒ පින්නතුන් කැමති බණ අහන්න. ඒක පින්නතුන් ඉතාම වටිනා ගුණයක්. කොච්චර අඩුපාඩු ගන් තිබුණත් ඒ අඩුපාඩු ගන්න ජීවිතේ කවදා හරි දවසක හදා ගන්න පුළුවන්. බණ අහන්නට සූදානම් කියලා කියන්නේ පින්නතුනේ ඔබට ජීවිතයේ ඕනම වෙලාවක නිවැරදි වෙන්න පුළුවන් කියන එකයි කියන්නේ. බණ අහන්නට සූදානම් නැත්නම් ඔහුව නිවැරදි කරන්න අමාරුයි. දැන් කියන කවුන්සලින් උනක් දෙන්න එයා කැමති නම් කියලා. කවුන්සලින් දෙන්න බෑ අකමැති නම්. ඒ ක්ලයන්ට් කැමති වෙන්නවද? අකමැතිෙන් කවුන්සලින් දෙන්න බෑ. එයාට ප්‍රයෝජනයක් නෑ. ඒ වගේ තමයි මේකත් ඒ වගේ දෙයක්. දහම අහන්නට ඔබ සූදානම් වෙන්නට ඕන. ඔබ හැම දිනෙකම මේ ගතිගුණේ තියෙන කෙනෙක්. ඔබ ඉතාම වාසනාවන්තයි. ඔබේ ජීවිතේ හැම මොහොතකම ඉදිරියට යන්න පුළුවන් ඒදී සියලුම ශක්තිය ඔබ ළඟ තියෙනවා. ධර්ම ඇහිමත් එක්කම තමන්ගේ ළඟ ගුණ රාශියක් නිහඬව තමන් ප්‍රකාශ කරන ප්‍රධානම දේ තමයි නිහතමානීකම කියන එක. නිහතමානීකම. අනතිමානී බව. හුඟක් මාන්නය තියෙනවා නම් වෙනත් කෙනෙක් අනුශාසනාවක් අහන්නට තරම් සූදානමක් නැහැ. දැන් මේ පිනතුන්ගේ ළඟ ඇතැම් විට අපටත් වඩා හුඟක් අධ්‍යාපන සුදුසුකම් ජීවිත පරිඥාණය මිල මුදල් හුඟක් තියෙන නැත්නම් තමයි මෙතන ඉන්නේ. නමුත් දහම වෙනුවෙන් මේ ඇත්තන්ගේ ලොකු උනන්දුවක් ලොකු කැපවීමක් ලොකු කුතුහලයක් අවංක උත්සාහයක් තියෙන නිසායි මේ ඇත්තන් මේ ධර්මය අහන්නේ. ඒ නිසා මේ ඇත්තන්ට ජීවිතේ හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන්. හුඟක් ජීවිතේ ඉහළට යන්න පුළුවන්. ඇතැම් විට බණ කියන අපටත් වඩා ඉක්මනට සමහරට ආධ්‍යාත්මික දිනු කරන්න දිනු කර දිනු වෙන්න පුළුවන් ඇත්තන් ඔබ අතර ඉන්නට පුළුවන්. ඔබ ඒ සඳහා සසර හුඟක් පින්කම් කළ කෙරුම් පුරාගෙන ආපු අය. එහි ප්‍රතිඵල තමයි ඔබ අප මේ භුක්ති විඳින්මින් ඉන්නේ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය දහමක් අහන්නට කැමැත්ත අපි ළඟ නිතරම තියෙනට ඕන. එහිදී පින්නතුනි ගැඹුරුයි කියලා නොසහා ඉන්නට එපා. දැන් අපි විශ්වවිද්‍යාලයක් අමාරුයි කියලා හෝ සබ්ජෙක්ට් එකක් අමාරුයි කියලා අතාරින්නේ නැහැ. අපි කොහොම හරි වැඩිපුර වාර ගණනක් කළා අපි ඒක පාස් වෙන්න බලනවා. විශ්වවිද්‍යාලයක උපාධියක් ගන්න අමාරුයි කියලා හොඳ විශ්වවිද්‍යාල දාලා පහළ විශ්වවිද්‍යාලයට අපි කවදාවත් යන්නේ නැහැ නේ. අපි ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලයක තමයි කොච්චර අමාරු නැත් අපේ උපාධිය කරන්නේ. අන්නේ වගේම තමයි බිනදුනි මේ දහම කියන්නේ ඊටත් වඩා අපි මහන්සි වෙන ඕන දෙයක්. ඒක ප්‍රායෝගික දහමක්. ඒක අපේ ජීවිතයේ තුලින්ම එළියට එන්නට ඕන. එහෙම වුණොතින් තමයි අපට අපේ ජීවිතයේ ප්‍රතිඵල පේනගන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රධානම ඊළඟ කාරණේ තමයි බිනදුනි යෝනිසෝ මනසිකාරය කියන එක. යෝනිසෝ මනසිකාරය කියන වචනේ ගැඹුරයි කියලා හිතන්න එපා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්නතුනේ අපට දුක් ඇති නොවන විදිහේ චින්තනයක යෙදීම. අපේ හිතට පීඩාවක් ඇති නොවන විදිහට අපේ චින්තනය වෙනස් කර ගැනීම. දැන් කෙනෙක් වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා බලලා අපිට කියන්න පුළුවන් යා ආඩම්බරය මාන්නට ওই පුටුවට වාඩි වෙලා ඉන්නවා කියලා හිතන කල කෙරෙන්න පුළුවන් ඕනනම්. නැත්තම් වෙන විදිහකට අනේ මේ වයස කෙනෙක් අමාරුකම නිසායි අනේ ආපු එක උනත් ලොකු දෙයක් කියලා අපිට ඒ පැත්තේ හිතලා සතුට වෙන්නත් පුළුවන්. ඇතැම් විට කෙනෙක් යම්කිසි වැඩක් කරනවා නම් අපිට ඕන දුක් වෙන විදිහට හිතන්න පුළුවන්. මට වැඩ කරන්න දෙන්නේ මෙයාම කරනවා කැපී පේන කියලා දුක් විඳින්නත් පුළුවන්. අනේ මං වෙනුවෙන් මගේ වැඩ ටිකක් කරනවා නේද කොච්චර හොඳද කියලා හිත හදාගෙන ඉන්නත් පුළුවන්. එකම දේ පින්නතුනි දුක ඇති වෙන විදිහට හිතන්න පුළුවන්, දුක ඇති නොවන විදිහට හිතන්න පුළුවන්. තමන් බුද්ධිමත් නම් තමන්ගේ ළඟ හරි දර්ශනයක් තියෙනවා නම් වෙනත් කෙනෙක් වැඩ කරනකොට සතුට වෙනවා, වෙනත් කෙනෙක් වැඩ නොකරනකොට ඒ සතුට වෙනවා. අනේ නොකරන එක හොඳයි මට තවත් කරන්න පුළුවන්, එයාටත් මේ පින අනුමෝදන් වේවා කියලා එයාගේ වැඩ ටිකත් එකම කරනවා. නැති කෙනා අනිත් කෙනා මේ වැඩේ කරන්නේ මම්මයි කරන්න ඕනේ කියලා බැන බැන කරන්නේ. දැන් කොස්සක් ඉඳලා කියම හම්බුනොත් අනේ සලකන්න මට පින්කමක් කරන්න මේ ලැබුණා කියලා අතුපතු ගන්න. ඒක පින්නතුනි ලැබිච්ච අවස්ථාවක්. ඒ හැම දෙයක්ම පින්නතුනි තමන් හොඳ පැත්තට යොමු කරන්න මේ යොමු කරනවා කියලා කියන්නේ පින්නතුනි මේවා මේ visible result මේ ඔක්කොම. මේව කරන්න කරන්න තමන්ගේ නිරෝගී භාවය වැඩි වෙනවා. කායිකව නිරෝගී වෙනවා. හැම පැත්තෙම මේ වාසි ටික ගලාගෙන යනවා තමන්ට. මේක දැක්කට පස්සේ වෙනත් කෙනෙක් ඇතැම් විට අපි ගැන අගය කරනවා. වෙනත් තැනකට අපට සමහර දෙයකට ආරාධනා කරනවා. අපි ඇතැම් විට අරෝ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කලේ. අවංකව සත්භාවයෙන් කලේ. සත්භාවයෙන් කරනකොටම මේ ගුණවලට කැමති විශාල පිරිසක් අපට ආකර්ෂණය වෙනවා. ඒ වගේම අපි මේ වගේ පිරිහෙනකොට ඒ පිරිහිච්ඡය කැමති අපට. එතකොට ලංගනේ කොයි වගේද? පිරිහිච්ඡය නම ලංගනේ අපේ ගැන්සිය කෙනෙක් කියලා ඒකට කියනවා අපිත් එක්ක. අර බොනායට බොනාය එකතු වෙනවනේ ඒ වගේ. ඔව් අපිත් එක්ක හොඳ ගතිගුණ දැක්ක ගමන් අපේ හොඳයි ඉතාලම සංවේදී කට්ටිය හරිම කැමති ඒ වගේ හොඳයි ආශ්‍රය කරන්න. එතකොට අපට එන්නේ හොඳයි. ඒ නිසා සමහර අය බය වෙනවා මත්පැන් පානය නොකරොත් සමාජයේ කට්ටිය නැති වෙයි, යාළුවෝ නැති වෙයි, පාටි වලට නොගිය යුතුෙන් කට්ටිය නැති වෙයි එහෙම කියලා. එහෙමත් ටික දෙනෙක් නැති වෙනවා. 5 දෙනෙක් නැති වෙනකොට වෙන තුන හොඳයි 10 දෙනෙක් එනවා තවන්ට. මොකද ඒවට අකමැති පිටස වැඩි දැන් එන්නේ. එතකොට ඒ අය අපට ලං වෙනවා ඊට පස්සේ. අර අපට අහිමි වෙන්නේ අපට අනවශ්‍යයි. අපට හොඳයි විශාල පිටසක් අපිත් ඒ කපේ මේ ගුණයට නැඹුරු වෙලා ගුණයේ ගුණෙන් හඳුනාගෙන අපට ඒ අය සමීප වෙනවා. ඒ අයගෙන් අපට ජීවිතේට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්නතුනි දුක ඇති නොවන විදියට. වෙනත් වචන වලින් කියනවා නම් අකුසල් ඇති නොවන විදියටත් කුසලයේ වැඩි දියුණු වෙන විදියටත් හිතන විදිය චින්තන රටාව. ඒ නිසා මේ සඳහා පින්නතුනි හැබැයි නිකන් බෑ. මේ සඳහා තමන් හොඳට ධර්මය අහලා තියෙනට ඕන. අහලා තියුණොත්ින් තමයි ඒ අනුව තමන්ට යෝනිසෝ මනසිකාරය යෙදෙන පුළුවන්කම තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි යෝනිසෝ මනසිකාරයේ චින්තාමය පඤ්ඤා විදියට ඒක නැවත නැවතත් යෙදෙන ගමන් භාවනාමය පඤ්ඤා විදියට සමත විදර්ශනා භාවනා වශයෙන් මේවා අපේ ජීවිතවලින් ක්‍රියාත්මක කරන්න ඕන. අපේ ළඟ නීවරණ වැඩි නම්, කාමච්ඡන්දය වැඩි නම්, නිදිබර ගතිය නිතරම වැඩි නම්, නිතරම හිත අරමුණෙන් අරමුණ කරා යන ගතිය වැඩි නම් පින්නතුනි අපේ ජීවිතේට මේ දහම ඇතුළත් වෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා ටිකෙන් ටික විනාඩිය දෙක හරි භාවනා කර කර මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා, ආනපනසති කර කර හිතේ තියෙන මේ කෙලෙස් වලට බර ගතිය ටිකෙන් ටික අඩු කරන්න. අඩු කරන්න කරන්න ලොකු සැහැල්ලුවක් ජීවිතේ දෙනවා. හරියම සැහැල්ලුවේ තමන්ට නිදි මරාගෙන වැඩ කරන්න පුළුවන් තමන්ට. පොතපත බලන්න පුළුවන්, අනිත් අයට උදව් කරන්න පුළුවන්. නිින්ද ටිකෙන් ටික අඩු වෙනවා. නිින්ද වැඩි කියන්නේ පින්නතුනි කෙලෙස් වැඩි කියන එක. නින්ද වැඩි කියන්නේ කෙලස් වැඩි කියන්නේ රහත් වෙන්න රහතන් වහන්සේලා බොහොම අඩු වෙන්න ඉඳගෙන තියෙනවා. ඒ නිසා පින්නතුනි ඒ සඳහා ඒකාසකින් ආහාර පාලනයක් තියෙනට ඕන, අනිත් අතින් ඉන්ද්‍රිය සංවරයක් තියෙනට ඕන, නින්ද පාලනය කරන්නට ඕන. මේ කරුණු වැදගත් වෙනවා. ආහාර උනත් යම්ස පානයකට අපි පාලනය කරන්නට ඕන. ආහාර පාන අපේක්ෂාවෙන් ෆ්‍රිජ් එක ළඟට යන වාර ගන්න ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. දිව සංවර වෙන්නට ඕන. දකින දේ දිවට දාගන්නවා නම් හිත අමාරුයි පාලනය කරගන්න. ඒ නිසා දැන් වාඩි වෙන ඉරවෙ වුණත් එකපාරම හේතු වෙන්නේ පැවිල්ල ටික හේතු නොබී ඉන්න බලන්න විනාඩියක් දෙකක් හරි. අමාරු මේක වෙලාදී විතරක් හේතු වෙන්නේ. ඒ වගේ හැම දෙයකදීම පින්නතුනි අපිට පාලනය කරන්න පුළුවන් දේවල් උපරිම පාලනයක් කරන්න. ඒ කරන්න අපේ ශරීරය අපේ ශරියාව ඒ සඳහා හුරු වෙනවා. ඒ කුරුවියම අපට ලොකු වාසියක්. ඉතින් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් ඊළඟට ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරය දෙමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපි යෙදෙනට ඕන. මේ කරුණු හතර පිනතුණි ආරම්භයේ පටන් රහත් භාවයේ දක්වාම නොනවත්වාම එක දිගටම වර්ධනය විය යුතු අංග හතරක් මේක. රහත් වෙනකම බණහන්න ඕන. ඒකයි. විවිධ න්‍යාය වලින් අහන්නට අහන්න තමට මේක ප්‍රකට වෙනවා. විවිධ තියරීස් වලින් තමට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ජීවිතේ ලැබෙන හැම අසුබ අරමුණක්ම හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. ජීවිතේ ලැබෙන හැම අමිහිරි අත්දැකීමක්ම තමන්ට වාසියක් කරගන්න පුළුවන්. තමන්ට කිසිම දෙයක් අභියෝගයක් වෙන්නේ නැහැ. තමන්ට ලැබෙන හැම අවාසියක්ම තමා හොඳ පැත්තට වාසිය පැති ඩොම කරගන්නවා. තමන්ගේ දර්ශනය හොඳයි. තමන්ට දැක්මක් තියෙනවා. තමන්ගේ හිත පිරිසිදුයි. තමන් අනිත් අය සමග මෛත්‍රී සහගතව ඉන්නේ. ඒ වගේම කෙනෙකුට හැම වෙලාවෙම උදව්වක් කරන්න අපේක්ෂාවෙන් ඉන්නේ. කෙනෙක්ගේ අඩුවක් බලන්න බලාපොරොත්තු වෙන්නේ නැවේ ඉන්නේ. අඩුපාඩුවක් තියෙනවා නම් කියලා හදාගන්න උත්සාහ කරන බැන්නා නිහඬව ඉන්නවා. නමුත් නිතරම උත්සාහ කරන්නේ අනිත් අයගේ වැරදි අඩුපාඩුවක යොහොට සමාව දෙන්න, ඒක අමතක කරන්න සහ ඔහුට ඒ සඳහා යහපත වෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම සහ ඔහු නිවැරදිවීම සඳහා තමන් හදවතින්ම ප්‍රාර්ථනා කරන්න ඕන. ඒව තමන් ප්‍රායෝගික කරන්න තමන් මේ දහම තුලින් ඉදිරියට යනවා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි බාරහර කියලා කාරණයක් තියෙනවා. බාරහර කියලා කියන්නේ මොකක්ද? මේ බර කියලා කියන්නේ බුදුදහමේ බරක් ගැන අපට කියනවා. බර කියලා කියන්නේ පින්වතුනි පංච උපාදානස්කන්ධයට කියන නම. අපිට ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා මේ ආදී වශයෙන් අපි ලබා ගන්න අත්දැකීම් ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේම නැති වෙනවා මේක. නමුත් මේ ඇති වෙලා නැති වෙච්ච මේ අත්දැකීම පින්නතුනේ අපි තියෙන දෙයක් හැටියට, ස්ථිර දෙයක් හැටියට දැඩිසේ ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය කරගත්තු දෙය අපේ මතක් කිරීම නෙවෙයි දෝෂය. අතීත අත්දැකීමක් දෙමව්පිය ගැන හෝ සහෝදර සහෝදර ගැන හෝ මතකයක් අලුත් කර ගැනීම නෙවෙයි වරද. ඒ මතක් වෙනකොට අපි ඒ සිද්ධිය සැබෑ තියෙන දෙයක් විදිහට සලකලා එතෙන්ට යනවනම් අන්න ඒ යාමයි වරද කියලා කියන්නේ. එහෙම ගියොතින් තමයි ඒ සිද්ධියෙන් අපි දුක් සැප විඳින්නේ. මෙනෙහි කිරීම නෙවෙයි දෝෂය. මතකේ වැඩි වෙන්නට ඕනේ නෙන්න. මතක් කරනකොටම අපි දැනගන්න ඕනේ මේ මනස සිහි කළා, මේ වර්තමානයේ චිත්තචෛතසික ඇතිවීමක්, වර්තමානයේ නැවත මේ පංච උපාදානස්කන්ධය හටගත්තා කියන එක නුවණින් දකින්නට ඕන. දකින්න දකින්න පින්න තුනේ අපේ ළඟ ආශ්‍රව අඩු වෙනවා, ඉතුරු වෙච්ච ටික අඩු වෙනවා. ඉතුරු වෙච්ච ටික කියන්නේ මේකට කියන ආශ්‍රව කියලා. ආශ්‍රව කියන්නේ රා මණ්ඩි කියන එක. අර රාකාරයේ අඩිය තියෙන මණ්ඩි ටික වගේ ඒවට තමයි ආශ්‍රව කියලා කියන්නේ. මේ නැති වෙච්ච දේවල් තියෙනවා කියලා අපි අනිත් පැය බැනකුව ගහපුව අනිත් පැයගේ අඩුපාඩු ගන් ටික ඔක්කොම මතකේ පතුලේ තියාගෙන ඉන්නවා. ඒක තමයි බර කියලා කියන්නේ පින්තුනි. ඒ බර ටිකෙන් ටික සහැල්ලු කරගන්න පුළුවන් නම් එයාට කියනවා බාරහර කියලා. බර බිමින් තබපු කෙනා කියලා. දැන් අපි මහා බරක් පින්තුනි මේ තියාගෙන ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරනවා බාරා දානං දුකං ලෝකේ බාර නික්ඛේපනං සුඛං. බාර ආදාන, මේ බර ගැනීම තමයි දුක කියලා කියන්නේ. මේ බර බිමින් තිබීම තමයි සැපය කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් කොයිතරම් සැපෙන් ඉන්නවද දුකෙන් ඉන්නවද කියන එක තීරණය වන්නේ ඔහුගේ ධනයවත්, ඔහුගේ අධ්‍යාපනයවත් නෙවෙයි, ඔහුගේ ආර්ථික මට්ටමවත් නෙවෙයි. යම්කිසි කෙනෙක් කොයිතරම් සැපෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ ඒ තැනැත්තා මෙන්න මේ ඉතුරු වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනම්, මේ නිරුද්ධ වෙච්ච දේ ඉස්තර වශයෙන් ගන්න ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනම්. නැත්නම් අපි ඇසට රූප දකිනකොට, කනට ශබ්ද අහනකොට මේ ඇති වෙන්නේ වෙනතුනේ පංච උපාදානස්කන්ධයක් හටගෙන නිරුද්ධ වීමක් මේ වෙන්නේ. අපි යමක් දැක්කයි කියලා කියන්නේ, යමක් ඇහුවා කියලා කියන්නේ, ඝන සුවඳක් දැක්කා කියලා කියන්නේ, යමක් මතක් වුණා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ පිනතුනි හටගත්තා කියන එක. ඒ පංච උපාදානස්කන්ධය අපට පේන්නේ නැහැ. අපට පේන්නේ ඒකෙන් අපි ලබපු අත්දැකීම විතරයි. හේතුක පේන්නේ හේතුවෙන් ඇතිවෙච්ච ඵලය විතරයි අපට පේන්නේ. ඒ ඵලය තමයි අපි සැප දුක් විදිහට ගන්නෙ. දැන් උදාහරණයක් හැටියට ගත්තොතින් අපිට මේකේ මුල හොයාගෙන ගියොතින් දුක් සැප විඳින දෙයක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොතින් අපි පාරක යනවා. පාරක යනකොට ලොකු මැටි ගොඩක් තියෙනවා. අපි මේ මැටි ගොඩ දිහා බලන්නේවත් නැහැ. අහක බලාගෙන යන්නේ. කවුරු හරි කෙනෙක් මේ මැටි ගොඩෙන් මැටි ටිකක් අරගෙන ඔතලා වතුරත් එක්ක දිය කළා. මේක නැත්තා ලස්න රූප ටිකක් හදනවා. රූප ටික, බුදු පිළිම ටික, ඒ වගේම සත්තුන්ගේ රූප ටිකක් හදලා ඒ පාරයිනේ තියෙනවා. වෙනද අපි මේ දිහා බැලුවේවත් නෑ. දැන් අපි බලලා වාහනේ නවත්තලා අරගෙන යනවා. සල්ලි දීලා. අරගෙන ගිහිල්ලා ගෙදර තියාගන්නෝ කවුරු හරි කෙනෙක් දරුවෙක් එහෙම මේක කුඩු කෙරුවොතින් කේන්ති යනවා. මේක කවුරු හරි හොරකම් කරන් යන්නවොතින් ඇතැම් විට ගහන බණිනුනත් පුළුවන්. හුඟක් වටිනා දෙයක් නම් ඇතැම්ට ජීවිත හානියක් වුණත් කරන්න පුළුවන්. ඒ වගේම මේ ගෙනාපු දෙය ඇතැම්ට බුදු පිළිමයක් වගේ දෙයක් නම් අපට ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවන්. මේක රාගය ඇති වෙන දෙයක් නම් ඇතැමිට රාගේ කර්මුණක් එන්න පුළුවන්. ඇතැමිට මේක ද්වේෂය ඇති වෙන දෙයක් නම් යක්ෂයෙකුගේ පිළිමයක් වගේ දෙයක් නම් කේන් කියන්නත් පුළුවන්. නමුත් වෙන තුනේ මේකේ මොනවද තියෙන්නේ? අර මැටි ටික තියෙන්නේ. වෙනත් විදියකින් කියනවා නම් මේ සතර මහා බෝධ රූප තියෙන්නේ. ඒ සතර මහා බෝධ රූප වෙනස් වෙනස් විදියට වෙනස් වෙනකොට අපට ඒකේ මූලය දන්නේ නැති නිසා අපිට දුක සැප හට ගන්නවා. අපි ඒවට ආසා කරනවා, ද්වේෂය කරනවා. අන්නේ වගේ පින්නතුනි අපි යම්තාක් අත්දැකීමක් ජීවිතය තුල ලබනවා නම් යමක් දැක්කනම් යමක් ඇහුවනම් යමක් ගඳ සුවඳ වින්දනම් ඒ කියන්නේ පින්නතුනි පංච උපාදාන ස්කන්ධයක් හටගත්තා කියන එක. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහ තමයි මේකේ මුල. අර භාජනයේ මුල මැටි ටික වගේ අපි යමක් දැක්කනම් ඒ රූපයේ තියෙන මේ අනනතම විතරයි. අපේ සංකල්ප වලින් තමයි මේක හැඩවැඩ දාලා අපි මේක ගන්නෙ. දැන් අර පිළිමේ වුණත් ඇතැමිට බුදු පිළිමයක් නම් අපට ශ්‍රද්ධාවයි. බෞද්ධයන් විරෝධී කෙනෙක් නම් ඒක දැක්කම කුඩු කරන්නේ ඉතින්. එකම පිළිමේ. එතකොට පින්නතුනේ මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා සඳහන් කරනවා මේ එකම දේ ගැන පුද්ගලයා බලන විදි අනුව අපට දුක් සැප හට ගන්නවා සහ ඒකේ මුල අපි දන්නේ නැති හින්දා. ඒ නිසා යම් කිසි විදියකින් අපට අපේ ජීවිත තුල තියෙන මේ අත්දැකීම ගැන පින්නතුනේ අපට අවබෝධයක් ලබන්න පුළුවන් නම් මේ පංච උපාදාන ස්කන්ධය ගැන අපි යමක් අහන දකිනකොටම අපි මෙතෙන්ට යන්නේ කෙලින්ම. අපේ ඥාතිවරයෙක් ගැන මතකයක් වුණත්, අපේ උපාධිය ගැන වුණත්, අපේ වාහනය ගැන වුණත්, අපේ මියගිය ඥාතිවරයෙක් ගැන වුණත්, අපේ පුතා ගැන වුණත්, කුමක් හෝ දෙයක් පින්නතුනි හිතුවයි, දැක්කයි, බැලුවයි, අහුවයි කියලා කියන්නේ හටගත්තේ පංච උපාදාන ස්කන්ධය. හටගත්තා විතරක් නෙවෙයි, එතන මේක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන එකට අපි වැඩිපුර කැමති නම් ඒක තව තවත් වර්තමානට අරගෙන අරගෙන අපි දුක් සැප විඳිනවා. දහණයෙන් කරන්නේ පින්නතුනි මෙන්න මේ අවබෝධය, මෙන්න මේ අවබෝධය අපට නිවැරදි කරන එක. මේක පින්නතුනි අපට තියෙන සම්පත් නැති වුණත් ඇතැමිට මේ දුක හට ගන්නවා. අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපට දුක හට ගන්න මේක. අපේ මතකය ඇත්තෙන්ම ඒ අතීතයේ තිබුණ දේ අතීතයේ එතනම නිරුදුණා. නැවත නැවතත් අලුත් සිතුවිලි ඇවිල්ලා තමයි මේ තත්ත්වයට එන්නේ. ඒ දේ ගැන අපි නොසිතා හිටියොතින් ඒ මියගිය තැනැත්ත ඇතැමිට ජීවත් වුණත් අපි මතක් නොකරනවා නම් ඒ අවස්ථාවේදී ඇත්තෙම බුදුදහමේට ගත්තොතින් ඒ සිතුවිල්ල මිය ගිහිල්ලා. මිය ගිහපු කෙනෙක් වුණත් නැවත අපි සිහි කරනකොට ඒක නම් මිය ගිහිල්ලා නැහැ. ඒක නම් ජීවත් වෙනවා. මේක ගැඹුරු එකක්. ඒක තව තවත් හිතන්න වෙනවා. පින්නතුනි එක අවස්ථාවක එක ඉන්ද්‍රියකින් එක අරමුණක් ගැන විතරයි අපට අවබෝධයක් තියෙන අපේ ජීවිතය කියලා කියන්නේ. අනිත් මොහොතේ අනිත් සියල්ලක්ම ස්විච් ඔෆ් කරලා තියෙනවා. ස්විච් හයෙන් හයම එක විතර දාලා නැහැ. එකයි නිතර ඕන් වෙලා තියෙන්නේ. මේක වේගය වැඩි නිසා අපිට හිතෙන්නේ මේ ඔක්කොම ටික එකට හයම තියෙයි කියලා. එතකොට මේක හරියට තේරුම් ගන්න පුළුවන් නම් අපට යම් කිසි කෙනෙක් ඇතැමිට අපේ ඥාතිවරයෙක්ගේ වියෝවේකදී වුණත් මේ අනු අපට හිතලා අපේ දුක හුඟක් නැති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපට එන මානසික පීඩා හුඟා දුරට අඩු කරගන්න පුළුවන්. හැබැයි අඩු කරගත්තා කියලා කියන්නේ අපි ඒ අය වෙනුවෙන් යුතුයකම් කරන්නේ නැ කියන එක නෙවෙයි. ඒ අය වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා, පින් දෙනවා, ඒ අයගේ ගුණ සිහි කරනවා, ඒ අයගේ ගුණ කියනවා. ඒ ඔක්කොම කරන්නේ අපි සිහියෙන්, නුවණින් අපි කරන්නේ වර්තමානයේ දැනට සිහි කරන වර්තමානයක් කියලා දැනගෙන තමයි අපි කරන්නේ දුක් ටික නොයන විදියට. ඉතින් ඒ සඳහා අනුපිළිවෙලින් දේශනා කරපු දහමක් බුදු දහම තුලින් අපට දැක ගන්න පුළුවන්. ඒ දර්ශනයේදී ආරම්භක පියවර හැටියට අපි මේ දහම දැනගන්නට ඕන. ඒකට කියන සුතමේ පඤ්ඤා කියලා. ඒ යහපු දේ නැවත නැවතත් හිතින් හිතන්නට ඕන. මේ යහපු දේ මෙතන මමතක කර ගියොතින් අපේ කිසිම වෙනසක් නැහැ. මේ යහපු මොහොත විතරයි කුසල් වෙන්නේ. ජීවිතේට අවශෝෂණය වෙන්නේ නැහැ. මේක දිගින් දිගටම මේ අනුව හිතන්නට ඕන. ඒ හිතන ගමනේදී පින්නතුනි අපේ ජීවිතේට කෙලෙස් ඇති වෙන අවස්ථා හැටි සා කවම කර ගන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය කරන්නට ඕන, ආහාර පාලනය කරන්නට ඕන, නිඳ පාලනය කර කර ඒට ගුණ පාලනයක් ඇති කර ගන්නට ඕන. අනෙක් පැත්තෙන් භාවනාවේ පඤ්ඤා විදියට යලි යලිත් මේ දර්ශනය තුළ තමන්ගේ හිත පිහිටුවා ගන්නට ඕන. පිහිටුවා ගන්න වෙන්නේ මොකද්ද? අර තමන්ගේ ජීවිතයේ තියෙන බර ටිකෙන් ටික අඩු වෙනවා. බර අඩු වුණාය කියලා කියන්නේ දුක අඩු වුණාය කියන එක. දුක අඩු වුණාය කියලා කියන්නේ බාහිර දේවල් වලින් අපි දුක් සැප විඳින ගතිය ටිකෙන් ටික අඩු වුණාය කියන එක. ඒ කියන්නේ තමන්ගේ හිත නිතරම සිහියෙන් ඉන්නේ, තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදිහේ දර්ශනයකින් තමන් නිතර ඉඳමින් වර්තමාන මොහොතේ ඇතිවීම නිරුද්ධ වීම දකිමින් ඒ පුද්ගලයා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයාගේ වර්තමාන මොහොත සතුටෙන් ඉන්නේ, වර්තමාන මොහොතේ උපරිම තෘප්තියකින් ඉන්නේ. ඒ තෘප්තියෙන් ඉන්න කෙනා ජීවිතේ එක දවසක් මේ දර්ශනයෙන් හිටියත් එයා අවුරුදු 100ක් හිටිය කෙනාට වඩා වටිනා කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ දර්ශනයෙන් හිටිය කෙනාගේ ජීවිතය අවුරුදු 10ක් ජීවත් වුණත් අවුරුදු 10 එතකොට දවස් ගණන් වැඩි කරන්න පුළුවන්. එක දවස 100 නම් 10 වැඩි කීම 366න් වැඩි කළා එයාට අවුරුදු ගණන් බලන්න පුළුවන්. එහෙම එහෙම ගිහිල්ලා පේන තුනේ එයා මරණාසන්න මොහොත වෙන විට කලබල වෙන ගතිය අඩු වෙනවා. එයා ජීවිතයෙන් හුඟා ප්‍රයෝජන ගත්ත කෙනෙක්. එයාගේ ආධ්‍යාත්මික වයස හුඟාක් වැඩි. එයාට මේ ශරීරයේ දුර්වල වෙද්දී මේ ශරීරයේ අත්හැරීම යාට වෙහෙසක් නෙවෙයි. එයාට පහසුවක්. හැබැයි ඒ පහසුවේ කියලා එයා ඊට කලින් සිය දිහානි කරගන්නේ නැහැ එයා. එයා වෙලාව එනකම්ම කරන්න පුළුවන් උපරිම මානසික සුවය මේ ඔස්සේ ලැබෙමින් යා ඉන්නේ. එයාගේ ජීවිතේ හැම දවසක්ම ගතවන වර්තමාන මොහොත එයාට සාර්ථකයි. එයා කායික දුර්වල වුණාට දිනපතාම එයා සතුට වැඩි වෙන ගමන් මගට ඉන්නේ. දහමක් නැති වුණොතින් වයසට යන්න යන දුක වැඩි වෙනවා. දහමක් නැති තිබුණොතින් වයසට යන්න යන සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙන්නේ තමන් වයසට යන වේගයට වඩා වැඩියෙන්. තමන් වයසට යන වඩා වේගයෙන් දහම තුල ඉන්නවා නම් වයසට යන වඩා වේගයෙන් තමන් සතුටෙන් ඉන්නේ. එතකොට ශාරීරික වශයෙන් වයස ගියා කියලා හෝ වේවා, ලෙඩ වුණා කියලා හෝ වේවා, නැත්නම් රූපය වෙනස් වුණා කියලා හෝ වේවා, එයාට ඇතිවන දුක අඩුයි. ඊට වඩා මානසික සුවය වැඩි. මෙන්න මේ ශක්තිය වැඩි කිරීම තමයි බුදුදහමෙන් කරන්නේ. එවැනි කෙනා පින්නතුනි මේ ලෝකයේ ජීවිතය ඇස් දෙක පිය වෙනකොටම යා නැවත ඇස් දෙක අරින්නේ මීට වඩා ඉහළ ස්ථානයක, මීට වඩා පහසුකම් තියෙන ස්ථානයක, මීට වඩා ඉතාම ලෙහෙසියෙන් තමන්ට අවශ්‍ය මූලික පහසුකම් ටික ලබන්න, ඇතැම් විට රැකිරක්ෂා කරන්නවත් නොවන ස්ථානයක, ඇතැම් විට සිතනකොටම තමන්ට මේ පහසුකම් ටික ලැබෙන තැනක තමන් ඉන්න විදියටයි මේ තැනැත්තා හිත පිහිටුවාගෙන ඉන්නේ. ඒ නිසා ඒ තැනැත්තා මේ අත්හැරලා යන දේ ගැන ලොකු හැඟීමක් යාට නැහැ. යාට ඊට වඩා ලොකු අනාගතයක් යාට පේනවා. මේ අත්හරින දෙයට වඩා මහා සම්පතක් එයා මානසික වශයෙන් ගොඩනගාගෙන ඉන්නේ. මෙන්න මේ தත්ත්වය ඇති කරගත්තු තින් තමයි මේක ලෙහෙසි නෑ, හැබැයි මේක බැරිත් නෑ. අවශ්‍ය වෙන්නේ තමන්ගේ ළඟ ප්‍රධාන ගුණාංග කීපයක් තියෙනට ඕන. තමන්ගේ ළඟ නිතරම මෛත්‍රී සහගත බව තියෙනට ඕන. තමන්ගේ ළඟ නිතරම අවංක භාවය තියෙනට ඕන. තමන්ගේ ළඟ නිතරම ප්‍රඥාව තියෙනට ඕන. මෛත්‍රී සහගත බව, අවංක බව සහ ප්‍රඥාව කියන මේ කරුණු තුන හොඳට මතක තියාගන්න. දිනපතාම වැඩි කරගන්න. දිනපතාම වැඩි කරගත්තා කියලා කියන්නේ දිනපතාම සතුට වැඩි වුණා. පින්කම් විතරක් වැඩිපුර කරාට ප්‍රමාණවත් නැහැ. මේ ලක්ෂණ තුනෙන් දිනපතාම තමා වැඩි වුණායි කියලා කියන්නේ තමන් වඩා වඩාත්ම සතුට තියෙන පැත්තට ගියා. තමන් වඩා වඩාත්ම ශාරීරියේ දුර්වලට වඩා වේගෙන් තමන් මානසික සුවයෙන් ඉහළට ගියා කියන එක. මේක තමයි පින්තුනි visible ධම්ම reflection කියලා කියන්නේ. තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් දහම් කැඩපත කියන්නේ මේකයි. අනිත්‍යයේ කිසි කෙනෙකුගේ චරිත සාධක තමන්ට වැඩක් නැහැ. අනිත්‍යයේ කිසිඳු ප්‍රශංසාවක් තමන්ට ඒක රදානත්වයක් නැහැ. අනිත්‍යයේ දෝෂාරෝපණ තමන්ට කිසිසේත්ම එන්නේ නැහැ. තමන් මෙන්න මේ මෛත්‍රී සහගත බව සහ අවංක භාවය සහ ප්‍රඥාව කියන මෙන්න මේ කරුණ වලින් තමන් වේගෙන් ඉදිරියට යනවා නම් බාහිර ලෝකයේ අනිත් දේවල් තමන්ට එච්චර ලොකු දේවල් වෙන්නේ නැහැ. ලෝකෙම තියෙන සම්පත් එක තමන්ගේ දෙපා ළඟ ගෙනලා දුන්නත් තමන්ට ඊට වඩා වටිනා දෙයක් තමන්ගේ මානසික දියුණුව එක තියෙනවා. අනිත් ඒවට සැලකිල්ලක් දක්වන්න පුළුවන්. නමුත් ඒවට එච්චර අදාළ නැහැ. එයා ඊට වඩා මානසික සුවයක ඉන්නේ. ඊට වඩා නිවන සැනසෙන මාවතක මෙතන තයින්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට අපි හැමදෙණෙක්ම උත්සාහ ගනිමු. මේ හතරවෙනි පිටුවේ තියෙන කරුණු 10ක් අනුපිළිවෙලට අපි මේට කලිනුත් ඒවා විස්තර කරලා තියෙනවා. මේ පිනුතුනේ ඔබ බලා ගන්න. අපි ඉඩ ලැබෙන වෙලාවල් වලදී ඉදිරිදීව සාකච්ඡා කරනවා. මේ පිනුතුනේ ඉතින් මුව වේලාවක් ධර්ම ශ්‍රවණය කළා. දැන් විශේෂ පින්කමකුත් තියෙනවා. ඉතින් අපේ සදානුසාරි හැමදෙත් වැඩම කළායි අවසාන කටයුතු සිදු කරන්න අපේ චන්දනන්ද හඳුරෝ මම හිතන්නේ සමාජ ක්‍රියාවෙන් අනුශාසනාවක් කරන්නේ.